සාදු සාදු සාදු. සංසාර සාරෝග විනීතනී සං සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං සොන්න තනෝපලාසං සංලාපදේසින් පනමේ විසාසම් සංසාබිගං කේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදන්තින් හත ගෝරපං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගං පනමේ රසාසං සතර සැඩසායුර නවතා නිවන් වැද පැතිර නැනැති දිරේ මත්රං පසක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සද සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවිරකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙම් බැතින් සිරේ සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පව් හැම නසන බව දෙමි සුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙන් නිති පසා පින් සරු මහසඟන සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දංස අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුඤ්ඡාමි කෝයිමං විජඨේ ජටං සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයම් ආතාපිනිපකෝ භික්ඛුන් සෝ ඉමං විජඨේ ජටං යේසං රාගෝච දෝසෝච අවිඤ්ඤාච විරාජිතං කේනස්සවා අරහන්තෝ තේසං විජඨිතා ජටං යත්ත නාමංච රූපංච අතේසං උපරුඤ්ජති පටිගං රූප සංඤ්ඤංච එත්තේසා චින්දතේ ජඨන්ති. ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලගෙන අවසරයි. දැන් අපේ විහාරස්ථානයේ තියෙන්නේ අලුත් නගරයකනේ. දැන් පැසදෙනා නෙවෙයි, දැන් කොවිනා පන්සල. ඉස්සර නම් කිව්වේ පැසදෙනා පන්සල කියලානේ. දැන් ඉතින් කියන්නේ වෙන්නේ කොවිනා පන්සල කියලා. ඉතින් ඒ පන්සලේ හාමුදුරුව ඇතුළු පින්නතුනි, ඉතින් ඔබ හැමදෙනාටම සතුටටපත් වෙන්න පුළුවන්. ඉතින් ඔබේ මහන්සිහේ උත්සාහයේ ප්‍රතිඵල විදියට සහ විශේෂයෙන් ඔබේ පිණෙහි ප්‍රතිඵල විදියට මේ ලක්ෂණ ස්ථානයක් ලැබිච්ච අවස්ථාව. ඉතින් අපේ පන්සල ලොකු වෙනා වගේම අපේ ගුණධම් වලිනුත් ලොකු වෙන්නට ඕන. අපේ දැක්මත් ලොකු වෙන්නට ඕන. අපේ තියෙන කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාග සීලයේ ප්‍රඥාව, ඒ වගේ ගතිගුණ වලිනුත් අපි විශාල වෙන්නට ඕන. ඉවසීම, අනුකම්පාව, අනිත්‍යයට සමාව දීම, ඒ ගතිගුණ වලිනුත් අපි ලොකු වෙන්නට ඕන. එහෙමනොත් තමයි මේ පන්සලේ නියම වටිනාකම තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ පන්සල භූමිය ලොකු වගේ, ඒ ලොකු භූමිය විශාල ප්‍රදේශයක පැතිරලා තියෙන වගේ ඒ අපේ ජීවිතවලත් තියෙන වෙනතුනි සංඛාය දිට්ඨිය අපේ දිය කළා හරිනට ඕන. අපේ ජීවිත තුලින් අපි දුරු කරගන්නට ඕන. අපේ ජීවිතේ ප්‍රධානතම අභියෝගය, කෙලෙස් වලට මූලික හේතුව, ගැටුම් වල මූලික පදනම සංඛාය දිටි හැටියටයි බුදුහාඳුනු හඳුනාගත්තේ. එනිසා මේ කරන හැම දෙයකම අවසාන ප්‍රතිඵලය බාටපත් වෙනට ඕන අපේ සංඛාය දිටිය දුරු කර ගැනීම. ඒ සඳහා මාවත බුදුහාමුදුරු දේශනා කළා. ඉතින් මේ පන්සලේ ඉන්න හාමුදුරුවෝ සහ ගිහියන් හැටියට අපි මේ පන්සලේ දිනුවට වැඩ කරන අතරේදී අපි අවට පන්සල වල ස්වාමීන් වහන්සේලාටත් ඒ ස්ථාන වලටත් ඒ දායකයන්ට අපට පුළුවන් විදියට අපි උදව් උපකාර කරන්නට ඕන. ඉතින් මේ පන්සල අනිත් ස්ථාන වලට අනිත් හැම දෙනාටමත් ආශිර්වාදයක් වේවා කියන පැතුමෙන් තමයි ස්වාමීන් වහන්සේලා හැටියට අපි හැම අවස්ථාවෙදිම ක්‍රියාත්මක වෙන්නේ, කටයුතු කරන්නේ. ඉතින් මම හිතන්නේ දායක පින්තුන් හැටියට ඔබත් එහෙම මම හිතන්නේ. ඉතින් මේ පන්සලට එන බොහෝ පින්තුන් වෙනත් පන්සලටත් තවත් පන්සලටත් සහභාගී වෙනවා. ඒ හඳුරන්න තමන්ට පුළුවන් විදිහට උදව්වකාර කරනවා. අනිත් පන්සල් වල දායක සමිතිය වල නිලතල දරලා ඉන්නවා. ඉතින් ඒක හොඳ ලක්ෂණයක්. ඒක තමයි අපේ දිනුව කියලා කියන්නේ. විශේෂයෙන් බටහිරට ආපු රටවල් වලට ආපු කැනඩාව, ඇමරිකාව, මේ ආදී රටවලට ඇවිල්ලා තියෙන ශ්‍රී ලාංකිකයන් හැටියට, විහාරස්ථාන හැටියට අපි බොහෝ විහාරස්ථාන ගැන දන්නවා. මම හිතන්නේ ඒ අතරින් ඇමරිකාවේ, මේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් තියෙන පන්සල් සහ විහාරස්ථානයේ දායක පින්වතුන් මම හිතන්නේ බොහොම ඉහළ මට්ටමක ඉන්නවා කියලා මම හිතනවා. ගතිගුණන්ෙන් යමක් දැස බලන විදියෙන්, අනිත්‍යට උදව් උපකාර කරන අතරින් විදියෙන් සහ පරිත්‍යාගශීලීත්වයෙන් මේ හැම දෙයකින්ම මම හිතන්නේ ඔබ හුඟක් ඉදිරියෙන් ඉන්නවා කියලා අපට හිතෙනවා. ඒක නිකන් නෙවෙයි, අපි හුඟක් ස්ථාන ගැන දන්නවා, බොහෝ ස්ථාන වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ අතෙන් මේ පිනතුන්ගේ ලොකු ගුණයක් අපි දකිනවා. ඉතින් ඒක තමයි ඇත්තෙම පිනතුනේ සාමින් වහන්සේලා කැප වෙලා කටයුතු කිරීමෙන් ධර්ම දේශනා කිරීමෙන් ලබන ආනිසංසය තමයි. ඒකෙන් ප්‍රකටවන්නේ ඔබ හොඳට දහම අහලා තියෙනවා. ඒ ආපු දහම් හිතේ දරාගෙන තමන්ගේ ජීවිතවලින් ක්‍රියාත්මක කරනවා කියන එකයි ඒකෙන් පෙනියන්නේ. අද අප පිනතුනේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජටා සූත්‍රය. සංයුතනිකායේ දේවතා සංයුත්තේන ජටා සූත්‍රයයි අද අප සාකච්ඡා කරන්නේ. මේ සූත්‍රයේ විශේෂ සූත්‍රයක්. ඒකට එක හේතුවක් තමයි බෞද්ධ සාහිත්‍යයේ තියෙන ප්‍රධාන ග්‍රන්ථයක් ලියවලා තියෙන්නේ මේ සූත්‍රය තේමා කරගෙන. මොකද ග්‍රන්ථය? බෞද්ධ ග්‍රන්ථ අතරින් ත්‍රිපිටකය අටුවා හැරුණකොට ඊට පස්සේ තියෙන ප්‍රධාන ග්‍රන්ථයක් විදිහට සැලකන්නේ විසුද්ධි මාර්ගය. බුද්ධඝෝෂ කියන හාමුදුරුව ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සියවසේ රචනා කරපු විසුද්ධි මාර්ගය. The Path of Purification කියන ග්‍රන්ථයේ මූලික තේමාව තමයි ජටා සූත්‍රය. මේ ජටා සූත්‍රයෙන් සඳහන් වන්නේ කොහොමද අපේ තියෙන මානසික දුක් පීඩා වලින් අපි නිදහස් වෙලා අපි රිලීස් වෙන්නේ කොහොමද කියන එකයි සූත්‍රණ විස්තර කරන්නේ. සම්පූර්ණයෙන්ම නිවනමග විස්තර කරන සූත්‍රයක් මේක. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී සමහර අවස්ථාවල සුගතිගාමි වීමේ මාර්ගය විතරක් දේශනා කරනවා. සමහර අවස්ථාවලදී නිවන්මග විතරක් දේශනා කරනවා. සමහර තැන්වලදී ස්වර්ගගාමි මාර්ගයයි නිවන් මගයි දෙකම දේශනා කරනවා. ඔබ හරියට මට්ට කොණ්ඩලේ මුණ ගැහිච්ච අවස්ථාව. චත්තමානක මුණ ගැහිච්ච අවස්ථාව. කොසොරයිතුමාගේ දේශනා කරපු සූත්‍ර. මේ අවස්ථාවලදී අපට පේන ලක්ෂණය තමයි ස්වර්ගගාමි මාර්ගය සඳහා ධර්ම දේශනා කළේ. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු වයසක බ්‍රාහ්මණවරු දෙන්නේ බුදුහාඳුරගෙන් ප්‍රශ්නයක් අහනවා. බුදුහාඳුනේ අපි දැන් හුවා වයසයි අපේ ජීවිතයේ සසරට පරලෝ ජීවිතයට හේතු වන අනුශාසනාවක් කරන්න කියලා. උපනීයති ජීවිතමප්පමායෝ ජරෝපනීතස්සන සාන්තිතාන එතං භයං මරණේ පෙක්කමානෝ. බුදුහාඳුනේ දේශනා කරනවා පුඤ්ඤානි කෛරාත සුඛාවහණී කියලා. උපනීයති ජීවිතමප්පමායෝ ජීවිතයේ මරණය කරා ළඟා වෙනවා ආයුෂ ටිකයි. මෙන්න මේ මරණයේ බය දකින්න කෙනා පුඤ්ඤානි කෛරාත සුඛාවහණී සැපගෙන දෙන පින්කම් කරන්න කියලා දේශනා කළා. එතනින් නිමාටපත් කළා. මේ වයසක බ්‍රාහ්මණු දෙන්නට සංයුතනිකායි එන කාරණයක් මේක. පින්තුනේ බලන්න මං කලිනොත් මං හිතන්නේ මේක ගැන සඳහන් කරලා තියෙනවා. මෙහෙම දේශනා කළ කාලයකට පස්සේ එක්තරා දෙවි කෙනෙක් බුදුහාමුදුරු හමු වෙනවා. සංගතනිකායේ දේවතා සංගති උපනිද සූත්‍රය දැක්වෙනවා. දෙවි කෙනෙක් ඇවිල්ලා මේ ගාථාව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා උපනීයති ජීවිතමප්පමායෝ ජරෝපනීතස්සන සාන්තිතාන ඒතං භයං මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහණී කියලා. බුදුහාමුදුරුවෝ පිළිගත්තද? දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ගාථා මේ දෙවියන් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. බුදුහාමුදුරුවෝ ඒක පිළිගත්තේ නැහැ, ප්‍රතික්ෂේප කරෙත් නැහැ. බුදුහාමුදුරුවෝ තව අලුත් අර්ථකථනයක් දෙනවා. මොකක්ද අර්ථකථනය? උපනීයති ජීවිතමප්පමායෝ ජරෝපනීතස්සන සාන්තිතාන ඒතං භයං මරණේ පෙක්කමානෝ ලෝකාමි සම්පජහේ සම්දිදෙක්කෝ. ලෝකයේ තියෙන ආශාව ලෝකයේ හොයාගෙන යෑම අත්හරින කියලා. බොහෝ විට අනුමාන කරන්න පුළුවන් අර එදා වයසක බ්‍රාහ්මණයෙක් හැටියට ආපු කෙනා තමයි දැන් මේ දෙවියෙක් හැටියට මෙන්නේ. එයාමද කියලා හරියට නෑ, නම සඳහන් කළා නෑ. ඒ සූත්‍ර දෙකේම ස්ථාන දෙකේම නම කවුද කියලා සඳහන් වෙලා නෑ. පින්නතර මේ සිද්ධිය දකිනකොට ඔබට මොකද හිතෙන්නේ? ඇයි බුදුහාඳුරන්ට එදාම තිබ්බනේ දර ගාථා දෙකම සඳහන් කරන්නේ? නැත්නම් අර දෙවනි වැදගත් ගාථා විතරක් දේශනා කරන් තිබ්බනේ? ඇයි එහෙම දේශනා නොකරේ? ඇයි එහෙම දේශනා නොකරේ? ඔව්, ඇත්තෙන්ම ඒකට කාරණා දෙකක් තියෙන නැති බොහෝ විට ප්‍රධාන කාරණේ තමයි ඔහුට අවබෝධ කරගන්න තරම් ප්‍රඥාවක් ඒ වෙනාවේ තිබෙන්නේ නැහැ. අනිත් පැත්තට ඔහු වයසක කෙනෙක්. හැබැයි වයසකුණායි කියලා විතරක් බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා නොකරින් නැහැ. වයස ප්‍රධාන දෙයක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ යමක් දේශනා කරද්දී ප්‍රධාන වශයෙන් බලන්නේ ඒ කෙනාගේ බුද්ධිමත් බව. බාහ්‍ය දාරුචීරියට ධර්ම දේශනා කරනකොට බුදුහාමුදුරුවෝ දැක්කෝ මරණාසන්න වෙල කෙනෙක් ඉන්න කෙනෙක් කියන එක දැනගත්තා. සෝනාමෙහියට මන දේශනා කළා. බක්කුල හාමුදුරුවෝ දස්වේටි හාමුදුරුවන්ට ධර්ම දේශනා කළා. සෝනාමෙහිනිය රාධා හාමුදුරුවගේ අවුරුදු 120 හිටියට දේශනා කළා. රහත් වෙනම ධර්ම දේශනා කළා. නමුත් පිනතුනේ සමහර අවස්ථාවලදී එහෙම දේශනා කළා නැහැ ගැඹුරු ධර්මයි. ඒකට එක හේතුවක් වුණේ ඒ වෙලාවේ ප්‍රඥාවෙන් ඉහළ තලයක නොසිටීම. අනිත් අතින් ඒ වෙලාවේ ඒ පුද්ගලයාට අවශ්‍ය වෙලා තිබුණේ නිවන් දකින්නට වඩා සුගතිය තහවුරු කරගන්න. සුගතිය ස්ථාවර කරගන්න. මෙන්න මේක හොඳට මේ ධර්මයේ තුල පැහැදිලිව පේනවා. අනේ නිසා තමයි පේනwidetilde බුදුහාඳුරේක පැත්තකින් මහා ප්‍රඥාවන්ත වගේම අනිත් පැත්තෙන් මහා කරුණාවන්තයි. නිතරම ධර්ම දේශනා කිරීමේදී පුද්ගලයන් ගැන කාරණා දෙකක් සලකලා බැලුව බුදුහාඳුරෝ. මොකද කාරණා දෙක? එකක් තමයි ඒ කෙනාගේ ප්‍රඥාව. අනිත් කාරණේ මොකද්ද? ඒ කෙනා කොච්චර කලන්තව ජීවත් වෙනවාද කියන කාරණේ. චත්තමානවක මුණගැහිච්ච වෙලාවේදී චත්තමානවකට හොඳට නිරෝගී බවක් තිබුණා. හැබැයි ඔහුගේ ආයුෂ ඉවර වෙලා තිබුණේ. බුදුහාමුදුරනේ ගැඹුරු දහමක් දේශනා කරන්න තිබුණා. නමුත් උන්වහන්සේ තේරුම් ගන්න නැති ඔහුට ඒක තේරුම් ගන්න තරම් මට්ටමක් නැහැ කියලා. ඒ නිසා චත්තමානවකට දේශනා කළේ සුගතිගාමී වීම සඳහා යෝවද සම්පවරෝ මනුජේසු කියන ඒ චත්තමානවක ගාථා සඳහන් කළා. ඒ තුළ තෙරුවනේ ශ්‍රද්ධා වැඩි කරවලා පොඩු සුගතිගාමී වෙන්න මාර්ගය දේශනා කළා. නමුත් සමහර වෙලාවෙදී පුක්කුසාදි වැනි අය පුක්කුසාදි රජතුමා බාහ්‍ය දාර්ශනීය පුක්කුසාදි රජතුමා අනාගාමී වුණා. බාහ්‍ය දාර්ශනීය රහත් භාවයටමපත් වුණා. මේ දෙන්නාම මරණාසන්න වෙල හිටියා. නමුත් දේවත් එක දැනගෙන හිටියේ නැහැ. බුදුරජාන් වහන්සේගේ ප්‍රඥාවේ ඉහළම තලයට ළඟා වෙන්නට ධර්ම දේශනා කළා. මේක තමයි පින්වතුනි බුදුහාමුදුරන්ගේ දේශනාවල තියෙන ලක්ෂණය. ඉතින් පින්වතුනි අපි ශ්‍රාවකයන් හැටියට අපි නිතරම උත්සාහ කරන්නට ඕන. තමන් ධර්මයෙන් ඉහළම තලයකට යන්නට තමන්ගේ ජීවිතයේ ඉලක්කයක් තියෙන්නට ඕන. මොකද පින්වතුනි අපි මේ ජීවිත කරේ ලැබපු වටිනාම දේ තමයි සද්ධර්මය. අන්නේ සද්ධර්මයෙන් ශ්‍රවණය කර තරමට අපි ධහමට සමීප වෙනවා. ධහමට සමීප වුණු පමණට අපි බුද්ධ ධම්ම සංඝ කියන දෙරුවන කෙරෙහි අපේ ගෞරවය වැඩි වෙනවා. අනිත් පැත්තෙන් දවසට වැඩිපුර වාර ගානක් අපට බුදුහාමුදුරුවෝ ධර්මයේ සංඝයා ජීවත් වෙනවා. ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් මට්ටමටම දියුණු වෙනවා. දැන් ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් විදිහට සඳහන් වන්නේ. එතකොට අපි ශ්‍රද්ධාවේ ඉහළ මට්ටමකට පිහිටලිනවද කියලා බලන ලක්ෂණය තමයි. තමන්ම කල්පනා කළ බලන තමන්ට දවසට කොච්චර වාර ගානක් බුදුහාඳුරන්ගේ අවබෝධය උන්වහන්සේ ළඟ තිබෙච්ච ගුණාංග තමන්ට මතක් වෙනවද? ධර්මයේ තියෙන වැදගත් කරුණු තමන්ට කොච්චර මතක් වෙනවද? තමන් විමසලා බලන්න. පටිසම්පාදේ ගැන, දුක්ඛ සත්‍ය ගැන මොකද්ද? සමථ දර්ශනා ගැන කොහොමද? කොච්චර දැන් සමථය වඩනවද? විදර්ශනා වඩන තමන් කාලය කොච්චර කැප කරනවද? තමන් කොච්චර කලගුණ සලකන කෙනෙක්ද? මංගල සූත්‍රයේ මංගල කරුණු තමන්ට දැන් කොච්චර ඇතුළත් වෙනවද? තමන්ගේ වීරිය කොච්චර තියෙනවද? අම්මට තාත්තට තමන් කොච්චර සලකනවද? මෙන්න මේ වගේ විවිධ මට්ටම් වලින් කරුණු සිහිපත් කළ බලන්න. ආරම්භක වීරිය හැටියට ප්‍රයිමරි ක්වොලිටිස් වලින් පටන් ගන්න. තමන්ගේ අම්මට තාත්තට තමන් කොච්චර කැපවීමක් කරනවද? තමන්ගේ සහෝදර සහෝදරියන්ට, දරුවන්ට, ඥාතීන්ට කොච්චර තමන් පිහිට වෙනවද? තමන් වැඩ කරන ස්ථානයේ අවංකව ඒ ස්ථානයේ කැප වෙලා තමන් ගන්න වැටුපට සරිලන විදිහේ තමන් සේවයක් සපයනවද? ඒ වගේම තමන්ගේ යටතේ සේවය කරනව නම් අය ඒ අය වෙනුවෙන් තමන් කැපවීමක් කරනවද? ඒ ඇත්ත එක සුහඳ කතා බහ කරන්න ඕන, වැටුප නියමිත වෙලාට ගෙවන්නට ඕන, ඒ අයගේ ලෙඩ දුකක් වෙච්චලා අපි පිහිට වෙන්න ඕන, ඒ අයගේ දරුවන්ට අවශ්‍යතාවයක් වෙච්චලා උදව් කරන්නට ඕන. ඒක තමයි ජීවිතයේ අංගයක් බවට පත් කරගන්නට ඕන. ඔබ ජීවත් වෙන්නේ ඒ අය නිසා. ඉතින් මෙතන ඉන්න පින්නතුන් අපි දන්නවා තමන්ගේ යටතේ සේවය කරන අය ඉන්න පින්නතුන් පාසල් වල එහෙම. ඉතින් ඔබ කොච්චර යට පිළිහෙඩ වෙනවදනි? ඇතැමිට ඇලෙඩ වෙලින් ඉන්න වෙලාවේදී බෝධි පූජා තියන ඔබ ඇවිල්ලා. ඒ අය රෝහල් ගත වෙලින් ඉන්න වෙලාවේදී පිරිත් කියන ඔබ ඇවිල්ලා. ඒ කෙනෙක් මිය ගියොත් ඔබ යටින් ඔබ දාන දෙනා ඉන්නව මෙතන. මෙන්න මේ වතනයි පින්නතුනි සත්පුරුෂ දහම් කියලා කියන්නේ. මේත් එක ලොකු ගුණයක් තමන්ගේ තුළ වැඩෙනවා. මෙහෙම වැඩිලා වැඩිලා පින්නතුනි මේව තමයි ජීවිතයේ සතුට ලබන දේවල්. බොහෝ දෙනෙක් ඉඳන් ජීවිතයේ සතුට ලබන්නේ තමන්ට ඉන්න දරුවට දෙන්නට උගන්නලා තමන්ගේ ගෙදර වැඩ හැම හොඳට හදලා ශක්තිමත් කරගෙන හොඳ ඉබ්බකුත් දාන මෙන්න මේ දේවල් ටික හොඳට කරගෙන ඉන්න එක තමයි තමන්ගේ ලොකුම දේ කියලානේ. නමුත් පින්නතුනි ඊට වඩා දෙයක් තමන්ගේ ජීවිතවල තියෙනට ඕන. ඔබ සරණ ගිහිලිනේ බුදුරජාණන් වහන්සේ. බලන්න බහලතේ මහා කපි ජාතකය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්ව ලැබීම සඳහා පාරමිතා පුරන කාලේ අර වඳුරෙක් වශයෙන් ඉන්න අවස්ථාවේදී උන්වහන්සේ වඳුරෙක් වශයෙන් හිටියේ ආත්මේ වලක වැටිලෙන මිනිස්සෙක් දැක්කා. දැකට පස්සේ ලොකු අනුකම්පාවක් ඇති වුණා. වැල් ටිකක් දාන අර මිනිස්සයට ගොඩට එන උදව් කළා. උදව් කරාට පස්සේ ඒ මිනිස්සය ගොඩට ආවා. ඇවිල්ලා අර මහන්සියට මේ වඳුර ළඟම නිදාගත්තා. වඳුරට නිින්ද ගියා. අර එක්කට උදව් කළා මහන්සියට. මේ අසත්පුරුෂ මිනිස්සය මොකද කළේ? ඔව් මේ හිතනක් කරගන්න එපා දැන් ඒ සිද්ධිය ඉවරයි නේ. අපි මේ කතාව කියන්නේ. ඒ සිද්ධිය අවසන්නේ. ඉතින් ඒ සතාට අනතුරක් කරන්න උත්සාහ කළා. නමුත් පින්නතුනේ අර සතා මොකද කළේ? ඒකෙන් බේරිලා ගහ කුඩට ගිහිල්ලා අර මිනිස්සයට නගරයට එනකන් ගමට එනකන් එන්න කොලාතු කඩ කඩ පාර පෙන්නෝ. මේ නිකං කෙනෙක් නෙවෙයි වඳුරෙක් නෙවෙයි. මනුස්සයෙක් නෙවෙයි. පින්නතුනේ වඳුරෙක් වශයෙන් ඉන්න කාලෙත් අපි බෝසත්යන් වහන්සේ මනුෂ්‍යයන්ට මේ වගේ පිළිදුණා නම් අපේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් ඉදිරියට මේ මනුස්සාත්ම භාවයෙන් අපි උන්වහන්සේගේ ධර්මය අහපු අය හැටියට පින්නතුනේ අපි කොච්චර ගුණයක් අපේ ළඟ තියෙන ඕනද? අපි අද මේ කෙනෙක්ගේ අඩපාඩුවක් දැක්කහම කේන්ති අරගෙන වා කල් හිතේ තියාගෙන මට මෙහෙම කළා කියලා කොච්චරනම් අපේ හිතේ අපිම හිතෙන් දුක් විඳිනද ඒ කාරණාවලදී. ඉතින් පින්නතුනේ අපේ ළඟ කොච්චරනම් ගුණධම් මේ ධම්ම තුලිනකොට වැඩෙන්න ඕනද? මේ කාරණා පින්නතුනේ වාක් හොඳට අපි හිතේ තියාගන්නට ඕන. ඉතින් ඒකේ ආරම්භක පියවර තමයි කළගුණ සැලකීම. ඒ කළගුණ සැලකීමෙන් දැන් ටිකෙන් ටික ඉහළට යනකොට අපි නිතරම උත්සාහ කරන දෙයක් තමයි අපේ හිතට එන රාග, ద్వේෂ, මෝහ නැත්නම් ලෝභය, ద్వේෂය, මෝහය කියන මෙන්න මේ අකුසල දහම තමයි ඇත්තටම අපිව දුකටපත් කරන්නේ. යමක් ගැන තියෙන දැඩි ආශාව, ඇලීම, රාගය නැත්නම් යම් කෙනෙක් කෙරෙහි තියෙන අමනාපය, ద్వේෂය නැත්නම් යමක් කෙරෙහි තියෙන මුලාගතිය මෙන්න මේ කරුණ නිසා තමයි පිනදින අපේ හිතේ සතුට නැති වෙන්නේ. අන්නේ හිතේ සතුටම නැති වෙනවා නම් අපි ලැබපු කිසිම දෙයක් පිනතුනේ අර්ථවත් වෙන්නේ නැහැ. මෙන්න මෙහිදී අපි නිතරම තමන්ගේ හිත ලස්සනට තියාගන්න උපරිම උත්සාහ කරන්නට ඕන. තමට ලැබෙච්ච වටිනාම දේ තමන්ගේ හිත. බාහිර යම් යම් සුළු සුළු කාරණා වලින් තමන්ගේ හිතේ තියෙන ලක්ෂණ නැති කරගන්න හොඳ නෑ අපි. ඒ හිත ලස්සන සුවඳවත් මලක් වගේ නිතරම පිරිසිදුව තියාගන්න උත්සාහ කරන්න ඕන. අන්නේ පිරිසිදුව ඇතිවීමත් එක්කම පිනතින මොකද වෙන්නේ? අපේ ජීවිතේ විශාල වෙනසක් වෙනවා. මොකක්ද ඒ වෙනස? වෙනස තමයි පින්නතුනේ මංගල සූත්‍රයේන කරුණ අපේ ජීවිත තුළ નિરાයාසින්ම සිද්ධ වෙනවා. දන්නේම නැහැ තමන් කරන දේවල් ඔක්කොම මංගල කාරණා. මොනද මංගල කාරණා? දානංච දන් දීම මංගල කාරණයක්. ධම්මචර්යාච ධර්මයේ හැසිරීම මංගල කාරණයක්. මාතා පිතූ පට්ඨාන අමරණ තාත්තට සැලකීම මංගල කාරණයක්. පුත දානස සංඝෝ දරුවන්ට සාමි භාර්යාවන්ට සැලකීම මංගල කාරණයක්. කාලේන ධම්ම සවනං සුදුසු කාලේ බණ ඇසීම මංගල කාරණයක්. කාලේන ධම්ම සාකච්ඡා සුදුසු කාලේ ධර්ම සාකච්ඡාව මංගල කාරණයක්. කතඤ්ඤතා කළගුණ සැලකීම මංගල කාරණයක්. ගාරවෝච නිවාතෝච ගරු කළයුත්තන්ට ගරු කිරීම අනතිමානී ගුණය. මේ වගේ බොහෝ ලක්ෂණ පින්නතනේ අපේ ජීවිත තුළ සිද්ධ වෙන විතරක් නෙවෙයි මෙන්න මේ ගුණාංග ටික තමන්ගේ ළඟ ලැබෙනකොට සිදුවෙනකොට තමන්ට වඩා වඩාත්ම හොඳ කල්යාණ මිත්‍ර ජීවිතෙ මුණ ගැහෙනවා. කරුණාව, ශ්‍රද්ධාව, ප්‍රඥාව නුවණ තියෙන අපට ධර්මයේ කියා දෙන හොඳ මිතුරන් අපට හඳුනා ගන්න අවස්ථාව ලැබෙනවා. මේක තමයි අපේ ජීවිතේ ලැබෙන ලොකුම භාග්යය. එක පැත්තකින් මේ පින්කම් කරනකොට අපට මේ ජීවිත වශයෙන් නිරෝගී සම්පන්නිය, දිගාශිර සම්පන්නිය, ශරීර ශක්තිය, රූපේ නැහැපත් භාවය මෙන්න මේ ආනිසංස ටික එක පැත්තකින් අපට ලැබෙනවා. අනිත් පැත්තෙන් ජීවිතේට වටිනාම කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා. ඉස්තර වගේ නෙමෙයි පිනතන වර්තමානයේ අපි හුඟක් වාසනාවන්තයි. අපිට තියෙන නවීන තාක්ෂණයත් එක්ක කල්යාණ මිත්‍රයන් අපට මුහුණට මුහුණ සමීප වෙනව අවශ්‍ය නැහැ. අපිට කල්යාණ මිත්‍රයන්ගේ ලින්ක්ස් ටික අපට හමු වෙනවා අපි ලෝකෙ කොහේ හිටියත්. අපේ හෑන්ඩ් ෆෝන් එකට ඒ ඔක්කොම කල්යාණ මිත්‍රු ටික ගෙනව ගන්න පුළුවන් අපට. තමන් යන වාහනේ කල්යාණ මිත්‍රයත් එක්කට කල්යාණ මිත්‍රගේ දේශනයක් අහලා තමට යන්න පුළුවන්. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා කියලා මංගල කරුණ දෙකක් මංගල සූත්‍රයේ ආරම්භයේදීම තියෙනවා. අසේවනාච බාලානං කියන්නේ මොකද්ද? බාලයන් ඇසුරු නොකිරීම, අසත්පුරුෂයන් ඇසුරු නොකිරීම. මේ බාලයන් ඇසුරු නොකිරීම කියලා කියන්නේ මොකද්ද? ගුණයෙන් අඩු අය ඇසුරු නොකිරීම. ඇසුරු නොකිරීම කියන්නේ මොකද්ද? අපිට බොහෝ වෙලෙක හිතන්නේ මේ ෆිසිකල් ඇසෝසියේෂන් එක කියලානේ, මෙටීරියල් ඇසෝසියේෂන් එක කියලා. නැහැ පිනතුනේ. ඕ බාහලයන් ඇසුරු නොකිරීම කියලා කියන්නේ ගුණයෙන් අඩු අයගේ තියෙන දුර්ගුණ ටික තමන් ඇසුරු කරන්න එපා කියන එක. ඒ අය අයින් කිරීම නෙවෙයි. ඒ ඇත්ත එක වහලයට හිටියත් තමන්නේ ඒ අයගේ ළඟ තියෙන අඩුපාඩුවන් ටික අපි ගන්න හොඳ නැහැ. ඒ අයගේ තියෙන දුර්ගුණ ටික ඇසුරු නොකිරීමටයි අසේවනාජ බාලානං කියලා කියන්නේ. ඒ ඇත්ත එකටින් එපා කියලා නෙමෙයි මේ කියන්නේ. එකට දිගින් දිගට මීඳලා තමන්ට හානි කරනවා නම්, අසත්පුරුෂකම් කරනවා නම් අපිට ඇත්තමිට එයාගෙන් අයින් වෙන සිද්ධ වෙනවා. නමුත් එකපාරම අපි එහෙම කෙනකින් අයින් නිතු නැහැ. එහෙම වුණොත් අපිට ඉතුරු වෙන කෙනෙක් නැහැ අන්තිමට බලන් ගියාම. පින්නතුනේ ඒ නිසා අපි හැකිතාක් දුරට අපි කරන්න ඕන ඒ අයගේ දුර්ගුණ ටික අපි ලං කරගන්න හොඳ නැහැ. පණ්ඩිතානංච සේවනා කියන්නේ මොකද්ද? නුවණැති ඇසුරු කරන්න කියලා කියන්නේ මොකද්ද? නුවණැති අයගේ කල්යාණ මිත්‍රයන්ගේ ගුණ ටික ඒ හොඳ අදහස් ටික අපි ගන්නට ඕන. කෙනෙක්ගේ වටිනාකම තීරණය වෙන්නේ පිනතුනේ යම් කොච්චර පුළුල් විදියට හිතනවාද කියන කාරණේ මත. ඔබ යම් කිසි කෙනෙකුට ඔබට මුණ ගැහුනොත් ධර්මයේ දන්න කෙනෙක් නම් ඔබත් එක්ක යම් යම් දේවල් ටිකක් කතා කරනවා. කතා කරන්නෙම පිනොතනේ ඔබේ දැක්ම ඔබ කොච්චර පුළුල් විදියට හිතන කෙනද කියලා බලන්න. අන්න එතෙන්දී පිනොතනේ අපි වැඩි පිරිසකට අපෙන් යහපතක් වෙන විදියට අපි හිතන්නට ඕන. මෛත්‍රිය පදනම් කරගෙන අපේ ගෙදර ගහක පොළක දෙයක් හැදුනත් අනේ තව කෙනෙකුට මම මේකෙන් දෙයක් දෙන්නේ කොහොමද? ගෙදර හොඳ කෑමක් කිව්වත් අසරණ කෙනෙකුට, වැඩිහිටි කෙනෙකුට, ලෙඩවලින කෙනෙකුට තව ඒ කැමට කැමති ළමයි ලැබෙන කෙනෙක් ඉන්නවා නම් එවැනි කෙනෙකුට හරි අනේ මම මේ ටිකක් දෙන්නේ කොහොමද කියලා තමන්ගේ හිතේ නිතර මේ අදහස තියෙනට ඕන. තමන්ගේ අම්මා තාත්තා මතක් වෙන්නට ඕන. ඒ සකස් කරපු ආහාර පාන වලින් ටිකක් බුද්ධ පූජාවටත් තියන්නට ඕන. මෙන්න මේ වගේ දැක්මක් තමන්ගේ තුල තියෙනට ඕන. අනිත් පැත්තෙන් තමන් උදව් කරන ඥාති මිත්‍රාදීන්ට ආහාර පාන ආදී උදව් කරන එක විතරක් නෙවෙයි. එයාට ධර්මයේ උදව් කරන්නට ඕන. තමන් හිතවත් අය ධර්මයේ හරහට එක් කරගෙන එන්නට ඕන. පින්කම් වල සම්බන්ධ කරගන්නට ඕන. ඔබේ නිවසේ යට පින්කම් වලට එන්න කියලා ආරාධනා කරන්නට ඕන. සමහරට ඔබේ නිවසේ සංග්‍රහයක් තියෙනවා නම්, සින්දු හිම කියනවා නම් යාළුව ඔක්කොටම කියනවා එන්නේ කියලා නේ. හැබැයි පින්කමක් සංවිධානය කළා යාළුව ටික ඔක්කොම වලට මෙන්නේ කියලා කියන එක හුඟක් අඩුයි. තමන්ගේ ලස්සන ගයක් කියනවා නම් පින්නතුනි සංග්‍රහ සාදාදිය කරත් කමන්නේ. නමුත් එයාගේ අවුරුද්දට සැරයක් දෙකක් හොඳ ලස්සන පින්කමක් ගෙදර කරන්න. කළා කාට යාළුවන්ට එන්න කියන්න. එයාට ආරාධනා කරලා, ඒ ඇත්තේ පින්කම අතගස්සලා, ඒ ඇගේ නමින් මියගේ ඥාතින්ටත් පින් අනුමෝදන් කරලා, ඒ ඇට ටික වෙලාව භාවනා කරන ගෙදර මෙන්න මේ විදියට යාළුවෝ උදාහරණ ඔබේ ලස්සන ගෙදර. ඔබේ ගෙදර හුඟක් ලස්සන උනා කියලා ලොකුණා කියලා වත්ත පුරා මල්ගස් ඉඳලා තිබ්බා කියලා ඔබේ ගෙදර වටිනාකම් වැඩි වෙන්නේ නැහැ. ඔබේ ගෙදර පැල්පතක් වුණත් අන්නේ පැල්පතේ හරි ඉඳගෙන බොහොම පින්කම් කරනවා නම් බුදුහාමුදුර ධර්මයේ සංඝයා වෙනුවෙන් ගෙනියවත කැප කළා තියෙනවා නම් ඔබේ ඥාතින්ට පින්කමක් කරන්නට පින්කෙටක් පින් කුඹරක් කරගෙන තියෙනවා ඔබේ ගෙදර. අන්න ඒ ගෙදරේ වටිනාකම වැඩි. ඔබ කල්පනා කරලා බලන්න ඔබේ ගෙදර ඔබ කී දෙනෙකුට සුගතිගාමි වෙන්න පින්කම් කරන්න උදව් කළ තියෙද කියලා. මෙන්න මේකෙන් තමයි ඔබේ ගෙදර වටිනාකම වැඩි වෙලා තියෙන්නේ. ඔබේ නිවස ඉඳගෙන ඔබේ අතීත ඥාතියන් කී දෙනෙකුට ඔබ පින්කම් කළා පින් අනුමෝදන් කරාද කියලා බලන්න. මෙන්න මේකෙන් තමයි ඔබේ ගෙදර වටිනාකම වැඩි වෙන්නේ. ඔබ මහන්සියෙන් හරියම්බ කරපු ධනය ඔබේ දරුවන්ට දෙමව්පියන්ට විතරක් නෙවෙයි අසරණයට පූජනීය උතුමන්ට පුණ්‍යන් ශේත්‍රවලට ඔබ කොච්චර එක නිර්ලෝභීව පරිත්‍යාග කළ තියෙනවද කියලා බලන්න. පින්නතුනේ බුදුහාඳුරගේ ශ්‍රාවකයන් විදියට අපි අපේ ඥාතීන්ට ආහාර පාන ආදීන් අධ්‍යාපනයෙන් ගෙදර හදන්න මේ වළ උදව් කරන වගේම සසර සුගතිගාමි වෙන්නත් අපි යට උදව් කරනවා. ඒ වගේම යගේ හිතේ තියෙන රාග ආදී කෙලෙස් දුරු කරගන්නටත් එයට අපි උදව් කරනවා. අනිත් පැත්තෙන් පින්නතුනේ බුදුදහමේ ඉතාම පැහැදිලිව දැක්වෙනවා ධර්මයේ තුල එකට ඉන්න කෙනෙක් ධර්මත් එක්ක අඛණ්ඩව ජීවත් වෙන කෙනෙක් පින්කම් කරද්දී නිතරම තමන්ගේ අතීත ආත්ම භවවල අම්මල තාත්තලා සිහිපත් කළා එයටත් පින් අනුමෝදන් කරනවා. එක මහත්යේ පහුගිය දවස්වල කතා කළේ කියනවා ආන්දරේ මට දානයක් දෙන්න ඕන කාලයක්ම මට මේ අදහස ආවා මගේ කලින් ආත්ම භවවල අම්මල තාත්තලා ඔක්කොටම පින්කම කළා පින් අනුමෝදන් කරන්න ඕන කියලා. මට නිතරම මතක් කරනවා මේක කරන්න ඕන කියලා. මේ ඉස්සෙල්ලා ආත්ම භාවල මට උදා කරපු අම්මල තාත්තල කොයි ආත්ම භාවල මං ඉනවද දන්නේ. එයායි ඔක්කොමම සිහිපත් කරලා ගෙදර ලොකු දානයක් දෙන්න ඕන කියලා. බලන්න වෙනදේ කොයි තරම් සත්පුරුෂ හැඟීමක්දනේ. මේක තමයි ඇත්තෙම වෙනතර මේ කල්යාණ ධර්මයේ ලක්ෂණය. යහපත් ගුණාංගවල තමන් ඉන්නකොට තමන්ගේ ගුණේ වැඩෙන ආකාරය. අපිට ඇත්තම වෙනතුනේ අපිට වඩාත්ම උදව් කරලා තියෙන්නේ මේ ආත්ම භාවය අම්ම තාත්තට වඩා මීට කලින් ආත්ම භාවල අම්මල තාත්තට. ඒ අම්මල තාත්තල හොඳට උදව් කරලා අපට අපි ආරක්ෂා කරලා රැක බලාගෙන අපි හොඳ පින්කම්වලිය යොදවල තියෙන යම්මල. බැරි වෙලාවත් ඒ යුතුයකම අතීත අම්මල තාත්තල නොකරලා මේ ආත්ම භාවයේ අම්මගේ කුසට දුන්නේ දුර්වල විඥානයක් නම් ඇස් දෙක අන්ධ වෙන කිමිද විඥානයක් නම් මේ අම්මට බාර දුන්නේ. උපතින්ම බිහිර වෙන්න තියෙන විඥානයක් නම් බාර දුන්නේ. උපතින්ම අංග විකල වෙන්න තියෙන විඥානයක් නම් මේ අම්මට බාර දුන්නේ. මේ අම්මා කොච්චර දක්ෂ වුණත් කොච්චර උගත් වුණත් අම්මට වෙනසක් කරන්න බැරි වෙනවා. ඒ අතින් බන්ත පිනතෙන් කල්පනා කරලා බලන්න ඔබේ හිත ලස්සනට ආරක්ෂා කරලා මලක් වගේ රැකලා තියලා මේ ආත්ම භාවය අම්මට බාර දෙන්න ගියාත් මේ අම්මල තාත්තලා අපට කොච්චර උදව් කරන්නේ නැද්ද? කොයිතරම් අපිව බලාගන්නේ නැද්ද? ඇතැම් විට අපිව ආරක්ෂා කරන්න ගිහිල්ලා ඒ අම්මල තාත්තලගේ අතින් අඩුපාඩුකම් වෙලා ඒ අය සමාජ මේ වෙලාවේ දුගතිගාමීව ඉන්නවත් ඇති සමහර විට. ඉතින් පින්නොතුනි මෙන්න මේ වගේ ගුණයක් ආකල්පයක් දැක්මක් තමන්ගේ දිනු වෙනවා මෙන්න මේ ධමයක් තුළ ඉන්නවත් එක්කම. තවදුරටත් පින්නොතුනි අඛණ්ඩව සමාමයේ ධමයේ ඉන්නකොට තමන්ට වඩ වඩාත්ම කල්යාණ මිත්‍රයෝ මුණ ගැහෙනවා. කල්යාණ මිත්‍රයෝ කියන්නේ කවුද? තමන්ට සැමෑලෙසම ධර්මයේ විස්තර කළ දෙන හොඳ මිත්‍රයන් තමන්ට මුණ ගැහෙනවා. මෙන්න මෙතෙන්දී පින්නතුනි කල්යාණ මිත්‍රත්වයට අදාළ කාරණා කීපයක් තියෙනවා. අපි පහුගිය දවස්වල සිදු කරපු ධර්ම දේශනා බොහොමයකදී මේ කරුණ අපි අවධාරණය කළා. බොහෝ වෙලාවෙ අපි ධර්ම දේශනාවලදී කියන්නේ කල්යාණ මිත්‍ර සම්පතිය තියෙන්න ඕනේ කියලා නේ. ඒක විතරක් කියලා නවතිනවා අපි. නමුත් පින්නතුනි මේ පිළිබඳව දිගින් දිගටම ඉන්නකොට පේන දෙයක් තමයි මේ කල්යාණ මිත්‍රත්වයට අදාළ කරුණ රාශියක් එකට කැඩි වෙන්නට ඕන. පළවෙනි කාරණේ තමයි කල්යාණ මිත්‍රත්වයේ තමන්ට ලැබෙන්නේ සසර කලාවෝ ඊටාම ඉහළ පින කනිසංශයක් විදියට. පුබ්බේච කත පුඤ්ඤතා කිය විදියට. ඒ පින නැත්තම් කල්යාණ මිත්‍රු මුණ ගැහෙන්නේ නැහැ මේ විදියට අපට. ඒක පළවෙනි සාධකය. හැබැයි ඒ පිනෙන් කල්යාණ මිත්‍රු ලැබුණයි කියලම සියල්ලක්ම සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ කල්යාණ මිත්‍රයන් ලැබෙනකොට තමන්ගේ ළඟ කිසියම් විදියෙහි ප්‍රාථමික මට්ටමේ ගුණාංග ටිකක් තියෙනට ඕන. මොනවද ඒ ගුණාංග? ඒ ගුණාංග තමයි තමන්ගේ ළඟ පරිත්‍යාග සීලීත්වය දන් දීම කියන එක තියෙනට ඕන. තමන්ගේ ළඟ යම් කිසි විදියක සිල්වත් බවක් කායික වාචික සංවරයක් තමන්ගේ තියෙනට ඕන. අනිත් අතින් තමන්ගේ ළඟ කෘතවේදීත්වය කළගුණ සැලකීමේ ගුණයක්. ඒ වගේම ගුණගරුක බවක් තියෙනට ඕන. ගුණගරුක ගුණමකු කියලා කාරණා දෙකක් තියෙනවා. ගුණගරුක කියන්නේ ගුණයට ගරු කරන ගතිය. ගුණමකු කියන්නේ මොකද්ද? ගුණය මතනවා. කෙනෙක්ගේ ළඟ හොඳ ගති ගුණයක් තිබුණත් පිළිගන්න සූදානම් නැහැ. එක පොඩි දුර්ගුණයක් ඉස්මතු කරලා ඔක්කොම මකලා දානවා. ඩිලීට් කරලා දානවා. මකු කියන්නේ ඩිලීට් කරනවා කියන්නේ. එතකොට ක්වොලිටීස් ඩිලීට් කරලා දානවා. හැබැයි ඔක්කොම ඩිලීට් ඉරස් කරලා දානවා. පින්නතුනේ එහෙම කරන්න හොඳ නැහැ. බුදුහාමුදුරුවෝ පින්නතුනේ අජාසත් රජතුමා. අජාසත් කියන්නේ බලන්න අජාසත් ඉපදෙන්න කලින්ම බිම්බිසාර රජතුමා තීරණ ගන්න හිටිය මෙයාව සමාඝාතනය කරනවා කියලා. අජාසත් කුමාරයා මව් කුසේ පිළිසිඳ ගත කාලෙම පිය රජතුමා බිම්බිසාර රජතුමා තීරණ ගන්න පුතා විසින් සාතව ඝාතනය කරනවා කියලා ජ්‍යොතිෂයෙන් කිව්වා. බොහෝ රජතුමාගේ හිටිය පුරෝහිත බ්‍රාහ්මණයන් කිව්වා මේ දරුව නැති කරන්න කියලා. නමුත් රජතුමා එහෙම කළේ නැහැ. රජතුමා ධර්මයත් එක්ක හිටියගෙන දැනගත්ත බලගත් ධර්මයක් නම් ඒක මට මේ ආත්ම භාවයම වැළකෙල හිටියත් මට සසරේදී මුහුණ පාන සිද්ධ වෙනවා කියන එක රජතුමා තේරුම් ගන්න හිටියේ. දරුවව හොඳට පෝෂණය කළා. දරුවට හානියක් කළේ නැහැ. සමහර අය වගේ අවස්ථාවල දරුව මරන්න අකමැති නම් රජවරු එහෙම කරන්නේ ඈත ප්‍රදේශයකට පොඩි කාර්යයක් අරන් ගිහින් වෙන කෙනෙකුට දෙනවා හදාගන්න කියලා. ගේන්න බැරි විදිහට. ඒ වගේ සමහර කතා තියෙනවා. ඔබත් අහලා ඇති. ඔය බටහිර එක්තරා නාට්‍යයක් එහෙමත් තියෙන්නේ. ඉඩිපස් නේද? ඒකත් කියන්නේ ඒ වගේම කතාවක්. ගේ තාත්තව මරලා ඒක ලොකු කතාවක්. ඒක බලන්න ඕන නම් ඒකත් කියන්නේ ඒ වගේ කතාවක්. ඒත් යව්වේ ඒ වගේම ඈත ප්‍රදේශයකට යව්වා. හැබැයි පස්සේ අර විදිහටමයි ඔක්කොම ටික ඒ විදිහම කරා. කෙසේ වෙතත් පින්නතුනේ අපි මේ සඳහන් කළේ ඒ රජතුමාවන් තමන්ගේ ඒ දරුවට හානියක් කළේ නැහැ. මෙහෙම අනතුරක් කරන්න එන කෙනෙක් කියලාවත් හානියක් කළේ නැහැ. ඒ විතරක් නෙමෙයි තාත්තව ඝාතනය කළ අනන්තර කර්මයක් කළා. කළාට පස්සේ බිම්බිසාර රජතුමා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන දායකයෙක්. බුදුහාමුදුරේ දා රජකහනුවරට මහණ වෙලා පළමුවම එන වෙලාවේදී රජ බුදුහාමුදුරට ආරාධනා කර ගිහි කාලේ මේ බුදු වෙන කලින් මොකද ආරාධනාව? බුදු වෙන කලින් කරපු ආරාධනාව මොකද්ද? මුලින්ම ආරාධනා කරේ මගේ රාජ්‍ය භාගයක් ඔබත් තරම් පරිහරණය කරන්න කියලා. සිද්ධාර්ථ තාත්මයිකට කැමතිුනේ නැ මං රාජ්‍යයක් අත්හැරලා ඔබ කෙනෙක් මට අවශ්‍ය නැහැ කියලා. එහෙනම් ඔබ බුදු වෙච්ච දවසට පළමුවෙම මගේ රාජ්‍යයට වඩින්න කියලා ආරාධනා කළා. බලන් තියෙන තුරු මේ ආරාධනා පිළිහරගෙන බුදුහාඳුරු බුදු වෙලා පළමුවෙන් මෙහාට ආවා. තමන්ගේ ඥාතයෙන් කෙඹුල්ලත්පුර නිග්‍රහධාරණය පූජා කරන කලින් බිම්බිසාර රජතුමා රජගහනුවර වේරවනාරාමය පූජා කළා. ඔහු සෝවාන් වුණා පස්සේ පින්නතුනේ මේ සෝවාන් වෙච්ච පියාම තමයි අර අජාසත් විසින් ඝාතනය කළේ. බුදුහාඳුරුගේ ප්‍රධාන දායකයෙක් මේ ඝාතනය කළේ. බුදුහාඳුරට වළක්වන්න බැරි වෙන්නේ නැති එක තමයි බුදුහාඳුර නිහඬව හිටියේ. මේ බලගත් කර්මයක්. නමුත් වෙනදේ ඒක නෙමෙයි මට කියන්න ඕනකම තිබුණේ. මෙහෙම තමන්ගේ ප්‍රධාන දායකයන් අනතුරටපත් කරපු පිටු ගහතක වෙච්ච මේ අජාසත්තවත් බුදුහාඳුර බැහැර කරේ නැහැ. බලන්න. මෙතරම් හානියක් මෙතරම් බලගත් අකුසල කර්මයක් කරපු කෙනෙක්වත් මේ සම්බුද්ධ ශාසනය තුළ බැහැර කළ නැහැ වෙනතුනි. අවසාන මොහොත දක්වාම බුදුහාඳුරත් එකම එකටම හිටියා. එකටම හිටිය විතරක් නෙමෙයි අනිවාර්යයෙන්ම නිර්යාණ හිටිය කෙනෙක්. ඔහුට ඒ නිර්යාගාමි වෙන කිමිච්ච කර්ම ප්‍රබල ලෙස අඩු කළා. ඔහුට ඒ දුක් විඳින දින අවස්ථා වන්දරට මගේ හැරලා දුන්නා. හැබැයි ਉਹ අදත් දුක් විඳිනවා. නමුත් මේ බුදුවරේ වෙනුවෙන් කරපු මේ සුවිසාන කැපවීම නිසා සහ පළවෙනි ධර්ම සංගායනාව කළා කරපු සුවිසාන කාර්යභාරයේ ආනිසංසය නිසා අජත් අදෘජිතුමාට පුළුවන් වුණා ඒ අකුසල කර්ම බොහොමයක් අඩු කරගන්න. බුදුහාඳුරෝ කියනවානේ එවැනි කර්මයන් තුලත් මේ ලෝකෙට පිට වෙච්ච ආකාරය. ඉතින් අපි අතර ඉන්න එක අපිට කොච්චර සමාවක් දීලා එයා තවදුරටත් අපිත් එක්ක රඳව ගන්න අපි දක්ෂ වෙන්න ඕනද පින්නතුනි. ඉතින් අපි දහම තුල ඉදිරියට යනවායි කියලා කියන්නේ මේ වගේ ගුණ අපේ ජීවිත තුළ වර්ධනය වෙන්නට ඕන. ඉතින් අපි මුලින්ම සඳහන් කළේ තමන්ට කල්යාණ මිත්‍රත්වය ලැබෙන්නේ සතර කලාව පින ආනිසංසයක් විදියට. ඒ ආනිසංස විදියට තමන්ට කල්යාණ මිත්‍රත්වය ලැබෙනකොට අපේ ළඟ පරිත්‍යාගශීලීත්වය, ගුණයට කැමැති ගතිය, සිල්වත් බව, කලුණ සැලකීම ආදී මෙන්න මේ ගුණාංග ටිකක් මුලදී තමන්ට තියෙනට ඕන. කල්‍යාණ මිත්‍රතා පළවෙනි කාරණේ කල්‍යාණ මිත්‍රන් ඉන්නට ඕන. දෙවෙනි කාරණේ කල්‍යාණ මිත්‍රන් හිතේට විතරක් ප්‍රමාණවත් නැහැ. කල්‍යාණ සහායතා ඒ අය ෆ්‍රෙන්ඩ්ලි කරගන්නට ඕන. ෆ්‍රෙන්ඩ්ෂිප් එක ඇති කරගන්නට ඕන. සමහර කල්‍යාණ මිත්‍රන් ලැබෙනවා අපි අය ඉතර ගණන් ගන්නෙත් නැහැ. ඒ අය යාළු කරගන්න අපි දක්ෂ නැහැ. ඒ අය යාළු කරගන්න අපි දක්ෂ නැති වුණොත් මොකද වෙන්නේ? ඒ ඇගෙන් මේ ලැබෙන තියෙන නියම මැසේජ් එක අපිට ලැබෙන්නේ. සමහර අය කල්යාණ මිත්‍රයෝ වුණත් ඒ අය අපට ඒ අය තේරුණා තින් අපට දෙයක් කියලා වැඩක් නැහැ කියලා ඒ අය අපට ධර්මයේ කියන වැදගත් කාරණා කියන්නේ නැහැ වෙනතුනේ. ඒ කරුණාවන්ත වුණත් තේරුම් ගන්න මේ වගේ දුර්ගුණ තියෙන ඇට මොන බණක් කියලාද කියලා. සමහර අය අපි බණ කියන කොට සමහර දායකයෝ අහනවා අනේ හාඳුනේ ওই කටියද ওই හාඳුරු බණ කියන්නේ කියලා. එහෙම නැහැ කියනවා. ඒ වගේ ඉතරක් නේ මහ ලොකු නරක විදියේ උදාහරණක් දාලා කියනවා මේ වගේද කරන්න කියලා හාමුදුරු එහෙමත් අහනවා. පින්නතුනේ සමහර විට අපට කල්යාණ මිත්‍රයන් ගිලිහෙල යනවා මෙන්න මේ ගුණාංග ටික තමන්ගේ තුල නොතිබුණොත්. කෙනසා උපරිම ලෙස තමන්ගේ ළඟ ගුණාංග ටික වර්ධනය වෙනකොට ඒ වර්ධනය වෙන පමණට තමන්ට හොඳම කල්යාණ මිත්‍රයන් ලෝකෙ කොහේ හිටියත් මුණගැහෙන ස්වභාවයක් තියෙනවා. අඩුම ගානේ ඉන්ටර්නෙට් එක හරහා හෝ එය මුණගැහිලා එයාගේ දේශන අහන්නට අපට අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි පිළිතුනේ. පළවෙනි කාරණේ කල්යාණ මිත්‍රතා, දෙවෙනි කාරණේ කල්යාණ සහායතා, තුන්වෙනි කාරණේ කල්යාණ සම්පවංගතා. කල්යාණ මිත්‍රයන්ට නැමෙන්නට ඕන. නැමෙන්න කියන්නේ ඇඟෙන් නැවීම නෙවෙයි, කන් දෙක නැවෙන්නට ඕනේ. ඒවලම් මොකද්ද කියලා අහන්නට ඕන. මෙන්න මේක තමයි වෙනතනෙ ඉහෙළම දස්සාය කියලා කියන තමන්ගේ. කල්යාණ මිත්‍රයන් සතර පිනදී ලැබෙන්නට ඕන. ඒ ලැබෙන අයත් එක්ක හිතවත් කරගන්නට ඕන. ඒ අයගේ කියන ධ්‍යාන සූදානම් වෙන්නට ඕන. සමහර විට පිළිතුර මේ කල්යාණ මිත්‍රයන් එච්චරම අපිව ගණන් ගන්නේ නැහැ පළක් වෙලාවට. අපි අගේ කරන්නේ නැහැ. ටිකක් සැරයි, ටිකක් ආඩම්බර වගේ ගතියකුත් තියෙන මේ කල්යාණ මිත්‍රයන්ගේ. ඒක තමයි ඇති. හැබැයි ඔබ අනේ යාටත් ඒ ආඩම්බරය කියලා ගත්තගෙන ගියොත් ඔබට පාඩුයි. අපට පාඩුයි. අපටත් එහෙම මුණගැහිච්ච කල්යාණ මිත්‍රයන් ඉන්නවා. අපටත් වඩා වයසිනුත් අඩුයි. නමුත් එයා හොඳ කල්යාණ මිත්‍රයෝ. එයා අපි වෙච්චර ගණන් ගන්නෑ. නමුත් අපි ඇත් දෙක අඛණ්ඩව කොහොමද සම්බන්ධතාව තියාගෙන දිගින් දිගට මේ ඇත් දෙක ඉන්නවා. එයාගෙන් අපි දන්නේ නැති දේ අහගල දැනගන්නවා. එයා කියන දේශන අහනවා. අපි දක්ෂ වෙන්නට ඕනේ ඒ ඇත් එක අඛණ්ඩ වෙන්න. ඒ නිසා තමන්ට හොඳ කල්යාණ මිත්‍රයෙක් ලැබුණොත් එයා බැන්නත්, එයා ගැහුවත් එයාව අත්හරින හොඳයි. අපිට වැඩාත්ම වටින්නේ ධර්මයේ පින්නතුනේ. ධර්මයේ ගන්න පුළුවන් කල්යාණ මිත්‍රයන් දිගින් දිගටම අඩුව තියාගෙන දක්ෂ වෙන්නට ඕන. එතකොට පින්නතුනේ මෙන්න මේ කල්යාණ මිත්‍රයන්ට නැමෙනකොට අපේ ළඟ තවත් ඉහළට ගුණාංග ටිකක් දිනු වෙන්නට ඕන. මොනවද ඒ ගුණාංග? ඒ ගුණාංග තමයි පින්නතුනේ තමන් අවංක වෙන්නට ඕන. අර මුලින් තිබෙච්ච දන් දීම, කළගුණ සැලකීම, සිල්වත් බව වගේ සාමාන්‍ය කරුණු විතරක් බෑ පින්නතුනේ. දැන් කල්යාණ මිත්‍රයාට ටිකක් ලං වෙලා ඉන්නේ. දැන් ටිකක් අමාරු ඉස්සර වගේ සෙල්ලම් දාන්න බෑ දැන්. දැන් කපටි වැඩ, චාටු වැඩ දැන් කරන්න බෑ. කරපු ගාම යා තේරුම් ගන්න. දැන් තමා උඩරිම ලෙස අවංක වෙන්නට ඕන. අවංක කියන්නේ මොකද්ද? තමා කුමන දෙයක් කරත් පන්සලට ආපු වෙලාව විතරක් නෙවෙයි අනිත් වෙලාවෙදි දෙයක් කළත් තමන් ඒ කරන දේෙන් තමන්ගේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න අඩු වෙන විදියට තමන් කරන්න දක්ෂ වෙන්නට ඕන. මේක තමයි අවංකභාවය කියලා කියන්නේ. තමන් යමක් කරනකොට තමන් බලන්න තමන්ගේ තියෙන තෘෂ්ණාව, ග්‍රීඩ් එක අඩු වෙනවද වැඩි වෙනවද? තමන්ගේ දෘෂ්ටිය, සෙල්ෆ් වියු එක සක්කාය දිට්ඨිය අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න. තමන්ගේ මානය කන්සීට් එක මේ අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න තමන් කරන දේවල්. මේක තමයි අවංක භාවය කියලා කියන්නේ. කර්ණිමෙත් සූත්‍රයේ උජෝච සෝජෝච කියලා කාරණා දෙකක් අවධාරණය යොමු කරලා තියෙනවා. දෙපාරක් මේ ගැන කියලා තියෙනවා. ඒ තරම් අවධාරණය කළා තියෙන මේ අවංක භාවය කියන එක. අවංක භාවය කියන එක අවශ්‍යයි. අනිත් දේ තමයි පින්නතුනි කපටි නැති කෙනෙක් වෙන්න ඕන. කපටි වැඩ කරන්න බෑ. අනිත් දේ තමයි බුද්ධිමත් බව නිපක කියන ගුණය තියෙන්න ඕන. නුවණ දිවන්නට ඕන. නුවණැති නොවුනොතින් තමන්ට පින්නතුනි අඩු ගානේ කල්යාණ මිත්‍රෙක් හඳුන ගන්නවත් බෑ. අපි බොහෝ විට කල්යාණ මිත්‍රය කියලා බලන්නේ කොහොමද? හොඳ ලක්ෂණ සාන්ත දාන්තව යනවනම් හොඳව tempatව කතා කරනවනම් ලොකු ගෝල පිරිසක් ඉන්නවනම් පොත්පත් හුවා ක්ලියර තියෙනවනම් ජනමාධ්‍ය හුවා ප්‍රසිද්ධ නම් මේයන් තමයි කල්යාණ මිත්‍රය කියලා හිතන්නේ. නමුත් පින්නතුනේ සැබෑ කල්යාණ මිත්‍රය දෙමිට මේ ලක්ෂණ නැහැ මොනවාක්වත්. ඒ අනිහම කැපිපෙන මොකද අවශ්‍යතාවයකුත් නැහැ. අනිත් අය එහෙම කරන අය දිහා දැකලා යා හිනා වෙනවා. පින්නතුනේ සැබෑ කල්යාණ මිත්‍රය කියන ඔහුගේ අභ්‍යන්තරේ ලොකු ගුණ ටිකක් තියෙනවා. ඔහු ඒ ගුණ ටිකෙන් සතුට වෙලින්නේ. ඔහුට මාධ්‍ය ඉදිරියට කියලා පෙනී සිටලා හෝ පොත්පත් ලිවීමෙන් හෝ වගේ දෙයකින් ඒ දෙයක් හරහා ඔහුට ජනප්‍රිය වෙන අවශ්‍යතාවයක් නැහැ. ඒකට පොත් කියන්නේ බා කියලා නෙමෙයි මේ කියන්නේ. පොත් 100ක් ලිව්වත් තමයි ඒක හොඳයි. ලෝකෙ වෙනුයි. හැබැයි ඒකෙන් ඔබ අප ඒකෙන් අමුතු කීර්තියක් තමන්ගේ මාන්නේ සක්කාය දිට්ඨිය වැඩි කර ගැනීමක් ඔහු කරන්න යන්නේ නැහැ. වැඩි දෙයක් තියානිත් කෙනේ පහදවන්න කියලා අමුතුවෙන් තමන්ගේ ප්‍රබුද්ධ ස්වභාවයට අමතරව ඔහු හැසිරීමක්වත් කරන්නේ නැහැ පින්නොත්. ඔහු හැකිතාක් දුරට සාමාන්‍ය ස්වභාවයෙන් මිනිස් උත්සාහ කරනවා. මොකද එහෙම නොහිටියොත් එම් පින්නොත්නි අපි රංගපෑමක් අපි කරන්නේ. ඒ රංගපෑම අපි කරාට පස්සේ අපිට හරිම අසහනයක්. ඒ රංගපෑම හැමදැනම මේ විදිහට කරන්න වෙනවා. හැම වෙලාවෙම නිකන් වේදිකාවක ඉන්නවා වගේ අපි නේ. ස්ටේජ් එකක ඉන්නවා වගේ අපි හැම වෙලාවෙම රංගපපා ඉන්නවා ඉතින්. අපේ කියලා ජීවිතයක් නෑ අන්තිමට ජීවත් වෙනකම්. පින්නොත්නි අපි කියලා අසාමාන්‍යද ජීවත් වෙනවනේ අපි. එතකොට තමයි Tamanට ඇත්තටම බලාගන්න පුළුවන්කම තියෙන Tamanගේ තියෙන ගුණාංග ටික අනිත් අයගේ තියෙන දේවල් කියලා Tamanට බලාගන්න පුළුවන්කම තියෙන. ඒ විතරක් නෙවෙයි සමහර අය බාහිර දේට විතරක් බලාපොරොත්තු වෙන ඇසුරු කරන අය මේ වගේ කල්යාණ මිත්‍රයන් දැක්කම උට හඳුනා ගන්නත් බෑ. ඔහුට මේ අය මිස් වෙනවා. මගේ හැරලියන. එතකොට ප්‍රඥාවත් එක්ක අවංක බවත් එක්ක තමන්ගේ කෙලෙස් අඩු කර ගැනීම සඳහා යන ගමනේදී ඔහු පුද්ගලයාගේ බාහිර ඇඳුම පැළඳුම මිල මුදල් පාවිච්චි කරන වාහනය කරන රැකියාව කොච්චර උපාධි ගත්තද මේ වගේ දේවල් හරහා නෙවෙයි පුද්ගලයේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. නිතරම උත්සාහ කරන්නේ කොයිතරම් දුරට තමන්ගේ ප්‍රඥාව දිනු කරගන්න එයා උදව් කරනවද? කොයිතරම් දුරට තමන්ගේ හිතේ තියෙන අවිද්‍යාව දුරු කරගෙන උපරිම වශයෙන් තමන්ගේ හිතේ සතුට වැඩි වෙන විදියට රාග ද්වේෂ මොහ අඩු කරන්න කොච්චර මේ පුද්ගලයා උදව් කරනවද කියන කාරණේ තමයි මේ පුද්ගලයා බලන්නේ. පින්නොතින් මෙන්න මේ ගුණාංග ටික වැඩි වෙනකොට ඊට පස්සේ අර මංගල සූත්‍රයේ ප්‍රාථමික කරුණු විතරක් නෙවෙයි මෙන්න තවත් කාරණා ටිකක් අපේ ජීවිතේ වර්ධනය වෙනවා. මොනවද කාරණා? ඒ තමයි අරිය සත්‍යාන දස්සනං ඒ තම මංගල මුත්තමං චතුරාර්ය සත්‍ය දැකීම. Understanding the four-noble truths is the supreme blessing. චතුරාර්ය සත්‍ය දැනගන්න එකත් මංගල කාරණයක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි පුත්තස්ස ලෝක ධම්මේ ඒ චිත්තං යස්සන කම්පති. පෙරදෙන ලෝකයේ හි නොපෙරෙන්න අකම්පිතී හිතක් ඇති කර ගැනීමත් මංගල කාරණයක්. නිබ්බාන සත්‍ය කිරියා චේතම් මංගල මුත්තමං නිර්වාණය සාක්ෂාත් කර ගැනීමත් මංගල කාරණයක්. අසෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමං ශෝක නොකිරීම විරජං කෙලෙස් මල රහිත වීම ඛේමං සේම භාවයට පැත්වීම ශාන්ත භාවයට නිවීමට පැත්වීම දක්වා මංගල කාරණා තමගේ ජීවිතය වර්ධනය වෙන ගන්න. විතරක් නෙවෙයි වෙනතනේ ලෝකයේ ලොකුම අවමංගල කාරණේ මොකද්ද? සාමාන්‍ය ලෝකයාගේ ජීවිතයේ ලොකුම අවමංගල කාරණේ තමයි මරණය. අන්නේ මරණය මේ පුද්ගලයාගේ ජීවිතයේ ලොකුම මංගල කාරණේ බවට පත් වෙනවා. විශ්වාස කරනවද? ඔහුගේ මැරෙන දවස උට මගුල් ගයක් වෙනවා. බුදුහාඳුරන්ගේ තෙම ගොල ඉපදීම බුදු වීම තරක් නෙවෙයි බුදුහාඳුරන්ගේ පිරිනම් තෑම බුදුහාඳුරන්ට මංගල කාරණයක් වෙනවා. මේ දහම් මගේ ඉදිරියට ගිහිපු කෙනාට පෙන්වෙන්නේ තමන් මැරෙන දවස හඬන වැළපෙන දුක් වෙන දවසක් නෙවෙයි උනේ දාට. එදාට මේ තැනැත්තාට තමා මිය යන දවස තමන් ජීවිතයේ වඩාත්ම සතුට ලැබෙන දවස බවට පත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? මේ දහම් මගේ ඉදිරියටම ගිහිපු කෙනාගේ ජීවිතයේ ඉතිහැල්ලම ගුණාංග දෙකකින් ඒ දෙකනා දිනු වෙනවා. මොකක්ද ඒ ගුණාංග දෙක? ඒ ගුණාංග දෙක තමයි එකක් සමතේ දිනු කරගන්නවා. චිත්ත සමාධිය දි කරගන්නවා. අනිත් පැත්තෙන් විදර්ශනාමෙන් දිනු වෙනවා. සමතෙන් යම් කිසි උපරිමයකට යා ගියා නම් එයා මරණයත් එක්කම යා කොහෙට ද යන්නේ? යා බ්‍රහ්ම ලෝකී ඉපදෙන්නේ. මේ තියෙන දුක් ප්‍රසකින් යාට නිදහස් වෙලා ආවසෙන් යාට ආහාර පාන සොයා ගැනීම දුකට උඩනේ. දිවි ලෝකේ නම් ආහාර පාන යම් කිසි විදියක ඕජාවක් ගන්නට ඕන. නමුත් බ්‍රහ්ම ලෝකයට යනකොට පීති බස්සා භවිෂ්‍යති කියපු විදියට සම්පූර්ණ මේ ජීවිත කාලයම ධානය සුවයෙන් වාසය කරන. ඒ විතරක් නෙවෙයි ලිංගික ආශාවක් නැහැ බ්‍රහ්ම ලෝකේ ගැහෙන පිළිම කියලා ભેදයක් නැහැ. ධාන මට්ටමෙහි හිත දිනන උනත් එක්කම කාමරාගය යම් කිසි මට්ටමකට ප්‍රහින කළ තියෙන ඒ දෙබෝගේ ලිංගික අවශ්‍යතාවය නැහැ. ජෙන්ඩර් ඩිෆරන්ස් එකක් නැහැ බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම කාන්තාවක් කියලා නැහැ. බ්‍රහ්ම පිරිමින් කියලා එහෙම නැහැ. එක මට්ටමේ සමාන ලක්ෂණයක් තියෙනවා. මේ විදිහට එයාගේ මරණයත් එක්කම ධානසුවේට යාපත් වෙනවා. බමතලීප දෙනවා. එයා විදර්ශනා පැත්තෙන් ඉහළටම ගියා නම් එයා එක්ක අනාගාමි වෙලා ඒත් බ්‍රහ්ම ලෝකේ යනවා. එහෙම නැත්නම් ඒ තැනත්තා නිබ්බන්ති දිහිරා යථායම් අදීපෝ කියපු විදියට පහනක් නිවේ ගියා වගේ ඒ තැනත්තා මේ ජීවිත කාලයේදීම අනුපටිච්ඡේද නිර්වාණ ධාතුවේ පිරෙනවා. පින්නතින අපේ ජීවිතවල මේ අංශ ගානකින් දීර්ඝ වෙන මාර්ගයේ බුදුහාර ලස්සන දේශනා කළා. ඔබ ලස්සන ගෙදරක ඉන්නවා නම් ඒ ලස්සන ගෙදරම ඉන්න කාලෙම ඊට වඩා ඉහළ බඹතලයකට යන්නට ඒ ඔබේ ලස්සන ගෙදර පාවිච්චි කරනවා. ඔබට මේකට පරිහරණය කරන්න බැරි වුණොතින් තමයි ඔබට ඒ ගේ අත්හරින දවස් ඉඳ දුකක් හටගන්නේ. ඔබ කොච්චර කිව්වත් මං හිත හදාගෙන ඉන්නේ කියලා ඒ අවස්ථාවට පින්න දුන්නේ ලේසි නෑ ඒක අත්හරින එක. සරල දෙයක් නෙවෙයි. ඇයි ඒකට හේතුව? අපි බොහෝ විට මැරෙනවා කියන එක දන්නවා. හැබැයි දින දින අපි කවුරුවත් අද මැරෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. අපේ ඥාතින් ඔක්කොම මැරිලා ගියත් අපි හිතන්නේ මම මැරෙනවා මමත් මැරෙනවා හැබැයි අද මැරෙන්නේ නැහැ. හෙටයි මැරෙන්නේ. ඒක අර බාලගිරි දෝෂය වගේ. අර ගෙවල උඩ ගහන්නේ අද නොවේ හෙට කියලා. ඒ නිසා අන්තිම මොහොත වෙනකම් අඩු ගානේ දේපලක් අත් දරුවේ කොටස් සමරේ පවරන්නේ. ඇයි අද මැරෙන්නේ? පින්නතනි මෙන්න මේ දෙක තමයි මේ දැඩි ලෝභයත් එක්ක එතෙන්ටම හිර වෙලා තමන්ට අර කුරුල්ලෙක් වගේ ඉගිලිලා යන්න තියෙන අවස්ථාව ගිලිහෙන්නේ මෙන්න මේ තියෙන දැඩි ආසාව නිසා. ඒ නිසා පින්නතනි බුදුහාම කවදාවත් හෙට මැරෙනවා කියලා මරණ සතිය වඩන කියලා නැහැ. බුදුදහමේ මරණ සතිය වඩන කියන්නේ අජේව කිච්ඡන් ආතප්පන් කියලා. අද කළ යුතු දේ අදම කරන්න. මේක තමයි බුදුදහමේ තියෙන සංකේතය. ඒ නිසා ධර්ම මාර්ගය යද්දී ඔබ කවදාවත් හිතන්නේ මං හෙට දවසේ මැරෙයි කියලා, ලබන සතිය මැරෙයි කියලා, ලබන අවුරුද්ද මැරෙයි කියලා. අපි හිතන්න ඕන අද දවසේ මගේ ජීවිතයෙන් අනුතරක් වෙන්න දැනෙන නිසා හැකි තාක් දුරට මා ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න ඕන කියලා. ඒ දවස් දෙකේ තුනේ තමන්ට ඇස් දෙක වැහෙන මොහොතේ සියල්ලක්ම තමන් සතු දේවල් නිදහසේ අත්හැරලා යන්න පුළුවන් ඉදිය මානසිකත්වයකින් තමන් ඉන්න. කාලිම දේපල පවරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. ඕන වෙලාවක ඒ වත්තර ලැබුණා මානසිකත්වයක තමන් ඉන්න. මේක තමයි තමගේ ජීවිතේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඉතින් මේ ගමන ඉදිරියට යන්නට අපිට මේ ධම්මග පිනද ලොකු ආශිර්වාදයක් වෙනවා. ඉතින් මේ ධම්මග ඉදිරියට යද්දී අපේ ජීවිතේ ලොකු පරිවර්තනයක් වෙන්නට ඕන. ධම්මග ඉදිරියට යනකොට එන්න එන්නම තමාරකින ධම්මෙහි ditta ධම්ම වේදනිය වශයෙන් ආනිසංස තමන්ට දෙන්නට ඕන. ඔබ පහින් පිළි ආරක්ෂා කරනවනම් පරිත්‍යාග පිළි වෙනවනම් අම්මට තාත්තට තමගේ දෑතින් සලකනවනම් පූජනීය උතුමන්ට උපස්ථාන කරනවනම් මෙන්න මේ දේවල් වල ආනිසංස ඔබට මේ ජීවිත කාලයම දැක ගන්න පුළුවන්. අන්නේ දැක ගැනීමත් එක්කම තමන්ට මේ ධර්මය ගැන ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා. තමන්ට දවසකට වැඩිපුර වාරයක් මතක් වෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංගරණය ගැන. සාමාන්‍ය සරල කරුණු විතරක් නෙවෙයි. දන් දීම, කළගුණ සැලකීම, සිල්වත් බව ආදී දේවල් විතරක් නෙවෙයි. තමන්ට ධර්මයේ තියෙන ගැඹුරු කාරණා සිහිපත් වෙනවා. සති සම්පජඤ්ඤය කියන්නේ මොකද්ද? සමතේ වැඩන්නේ කොහොමද? ආනාපාන සතිය දිනු වෙන කොහොමද? පරිසම්පාදයේ තියෙන අංග 12 වල අන්‍යෝන්‍ය සම්මතය මොකද්ද? නාම රූප නිරෝධය කියන්නේ මොකද්ද? දික්ඛේ දික්ඛමත්තන් කියන්නේ මොකද්ද? ඇසෙන් රූපයක් බලන්න බෑ කියන්නේ ඇයි? කියන්නේ මොකද්ද? මෙන්න මේ ධර්ම කාරණා තමන්ගේ ජීවිතයේ නිතර මතක් වෙන්නට ඕන. ඔබ දැකලා තියෙන ලංකාවේ අවුරුදු 4කටත් වඩා අඩු ළමයා සාකච්ඡා කරන දේවල් ගැනනේ. ඒ ළමයා මොනවද සාකච්ඡා කරන්නේ? අනිත්‍යතාවය ගැන කියන්නේ, ශූන්‍යතාවය ගැන කියන්නේ, පරිසම්පාදය ගැන කියන්නේ, දිට්ඨිය දිට්ඨමත්න් දේ ගැන කියන්නේ, ඇහෙන් රූපයක් බලන්න බෑ කියලා කියන්නේ, දෙයක් පෙන්නල මේක ෆෝන් එකක් කියලා කිව්වොත් ඒටි මොඩියෝ කියන විදිහනේ කියලා. එහෙමයි ළමයි කියන්නේ. හඳු පොරක් වෙන්නවම තාත්ත ඒ තාත්ති මොඩියෝ කියන විදිහනේ. මං අහන්නේ ප්‍රඥාවෙන් කියන්නේ කොහොමද කියලා. ඒ මට්ටමට අහනවා පින්නතුනි. ඉතින් බුදුදහමෙන් අගය කරන්නේ පින්නතුනි මෙන්න මේ ප්‍රඥාව තුළ තමන් කොච්චර ඉදිරියට යනගෙනද කියන කාරණය. ඉතින් ලෝකයේ සම්මුති විදිහට කියන දේ විදියකුත් තියෙනවා. නමුත් ලෝකයේ වඩාත්ම ගැඹුරින් නුවණින් දෙයක් දැස බලන විදිය පිළිබඳව සිහිනය අවබෝධ කරගන්නට තමා නිතර උත්සාහය යෙදෙනවා. මෙන්න මේ උත්සාහය පිනොත් අපට යන්නේ අපේ ජීවිතවල වටිනාකම තියෙන්නේ මෙන්න මේ ධර්ම කොයිතරම් ජීවිතයට සම්බන්ධ කළාද කියන කාරණය මත. තමා ගමනක් බිමනක් යනකොට තමා යන වාහනේ වේගෙන් ගියා කියලා විතරක් තමා සාර්ථක නැහැ. ඒ යන ගමන තුළ, ඒ ගෙවිච්ච කාර්ය තුළ කොයිතරම් තමා ධහම තුළ හිටියද, කොයිතරම් දුරට සති සම්පජඤ්ඤ දෙක තමන්ගේ හිතේ වැඩුණාද කියන කාරණේ මතයි තමන්ගේ සාර්ථකත්වයේ තියෙන්නේ. ඇතැම් විට 60 40 50 ට්‍රැෆික් නොතිබ්බොත් අපි හරි සන්තෝෂයිනේ. අද නම් ඉක්මනටම ගෙදර ආවා කියලා සතුට වෙනවා. ට්‍රැෆික් හුඟක් තිබුණා නම් කෑකම අර ගෙදර ගමන ගියා නම් හරිය දුක් වෙනවා නේ. අද නම් කාලේ නාස්ති වුණා කියලා නේ. නමුත් වෙනතනේ ඒ විනාඩි 40ද ගියේ නැත්නම් පෑගොත් විනාඩි 40ද ගෙන කාරණේ නෙවෙයි වැදගත් වෙන්නේ. ඔබ ඒ ගෙවිච්ච කාලයේදී කොයිතරම් සිහියෙන් නොවනින්ද ඒ කාලය ගත කරේ කියන එක මතයි ඔබේ ජීවිතයේ සාර්ථකත්වය තීරණය වෙන්නේ. විනාඩි 40ක් ගියත් විනාඩි 80ක් ගියත් ඒ ගියපු කාලයේ පිනතුනේ කීයටවත් අපටයි ගන්න බෑ. අපිට වටින්නේ කාලේ ඉක්මනට යනවද නැද කියන එක නෙවෙයි. ඒකට වෙන හැම මොහොතකම පින්නතුනේ තමාගේ ජීවිතයට සිද්ධවන ඉරණම ගැන හොඳට නුවණින් බලන්න. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, චක්කු සම්පස්ස අනිත්‍යයි ආදී වශයෙන් මෙනෙහි කරමින් යන්න. එහෙම බැරනම් අඩු ගානේ සබ්බේ සත්තා බංසුකිතත්තා සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව හරි තමා වඩමින් යන්න. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ආදී බුදුගුණ ටික වඩන්න. ස්වාංඝාතෝ භගවතා ධම්මෝ සම්දික්ඛිකෝ අකාලිකෝ ඒහිපත්තිකෝ මේ ගුණ ටික ආරෝහණ අවරෝහණ කරමින් වඩමින් යන්නේ අරගම. ශරීරය සකස් වෙලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර ගැන සිහිපත් කරමින් යන්න. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා පින්නතුණ යාම සිද්ධාන්ත තමන්ට එනවා මොකද්ද? තමන්ට ආයතන හයෙන් එක ආයතනයක් විතරක් ක්‍රියාත්මක වෙන මට්ටමටම තමන් හිත දියන වෙනවා. ඒ කියන්නේ ඇසයි රූපය ආදී ඒ ආයතනවල නිරුද්ධ වෙලා තමා අධ්‍යක්ීමක් ලබනකොට තමා යමක් හඳුනාගන්නේ කොහොමද? ඇසෙන් නෙවෙයි. ඇසෙන් රූප බලන්න බෑ. කනෙන් ශබ්ද අහන්න බෑ. දිවෙන් රස විඳින්න බෑ. අර පොඩි ළමයා කියන්නේ, ඒ පොඩි ළමයාගේ අලුත් වීඩියෝ බලන්න. ඒ ළමයා කියන මන් නිදිය ගන්න වෙලාවට අම්මා ඊටාම රසවත් කෑමක් හදනවා. ඒ කෑමල සුවඳ මට දැනෙන්නේ. මන් නිදිය ගන්නකොට යම් කිසි කෙනෙක් ඇවිල්ලා කටේ චොකලට් එකක් ගාවනවා, දිවේ ගාවනවා. මට රස දැනෙන්නේ. එහෙනම් රස දැනෙන කොහටද කියලා ඊට පස්සේ විස්තර කරනවා. අපි හිතන් ඉන්නේ ඇසෙන් රූප දකිනවා. අපි හිතන් ඉන්නේ කනෙන් ශබ්ද අහනවා. ඒ ඉන්ද්‍රියත් උපයෝගී වෙනවා තමයි. නමුත් වෙනතුනේ අපි ඒ අත්දැකීම ලබන්නේ කොහොමද? මන ආයතනයයි ධම්මා ආයතනයයි හරහා මනෝ විඥාණයෙන් තමයි යමක් හඳුනාගන්නේ. ඔබ මගේ හඬ මේ කියන බණ තේරුම් ගන්නේ සෝත විඥාණයෙන් නෙවෙයි. ඔබ තේරුම් ගන්නේ මනෝ විඥාණයෙන්. පින්වත්නි, අවසානයේ අපිට ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ මොකද්ද? ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ මන ආයතනයයි ධම්මා ආයතනයයි මනෝ විඥාණයයි මේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය විතරයි අපිට ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ. එහෙම ප්‍රායෝගිකව වඩපු තරමට මොකද්ද වෙන්නේ? ඒ දකින අදිවචන සම්පස්සේ හරහා නැවත පටික සම්පස්සේට යන්නේ නැහැ. නාමයේ පැත්තේ ඉඳලා රූපයේ පැත්ත හොයාගෙන යන්නේ නැහැ. රූපය දැක්කොත් පටික සම්පස්සෙන් ඒ පටික සම්පස්සේ හරහා අදිවචන සම්පස්සේට එන්නේ නැහැ. නාමයේ පැත්තට එන්නේ නැහැ. නාමයේ කන්තියක් රූපයේ කන්තියක් කියලා දැකලා ඒ දෙකම අන්ත කියලා දැනගෙන ඒ අන්ත දෙකටම නොගිහිල්ලා විඥානයේ මැදයන් කියලා තේරුම් අරගෙන ඒ විඥානයත් ඉස්තරම තියන දෙයක් නෙවෙයි. තත්ත විචක්කදී වර්තමානයේ කියන්නේ ඉස්තරම දෙයක් නෙවෙයි. ඒකත් හැම මොහොතෙම හේතුඵල ධම නිසා හටගෙන නිරුද්ධ වෙන සත්‍යය කියලා දකිනවා. අවසානයේ අපිට වඩන්න තියෙන්නේ මොකද්ද? මේ මන ආයතනයයි ධම්ම ආයතනය හරහා ඇතිවන මනෝ විඥානයේ තියෙන ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකය හැම මොහොතෙම හටගත්තා හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකින්න. මෙන්න මේ ගමන් මාගේ තමයි වෙන දින අපි ඉදිරියට යන්නට ඕන. අපි දිනෙන් දින දහමෙන් ප්‍රතිඵල ගන්නවා කියලා කියන්නේ දන් දීම විතරක් නෙවෙයි. මේ පිනතුන් වාර දන් දෙන්න ආසයි නේද? දාන මෙතිකම් වාර සතුටින් කරන හොඳයි ඒක. දාන දීපු වාර ගණන නොවේ පිනතුන් අපේ සාර්ථකත්වය බලන්නේ. අපි සිල්වත් වෙන්නටත් ඕන. හැබැයි සිල්ගත්තු දින ගාන ලියාගෙන ඉඳලා දින ගාන වැඩි උනායි කියලා විතරක් නෙවෙයි සාර්ථක අපේ. අපේ හිතේ පිනතුනේ ලෝභකම අඩු වෙනට ඕන. ද්වේෂය අඩු වෙනට ඕන. ලෝභයේ ද්වේෂයේ දෙකක් විතරක් අඩු නැහැ කියලා කියන්නේ සාර්ථක නැහැ බුද්ධෝත්පාද කාලෙක. ඇයි? ලෝභ ද්වේෂ දෙක නැත්නම් පංච නීවරණ මහා කල්ප 84,000කට දුරු කරපු අය බුදුහාඳුර පහළ වෙන්න ලෝකෙ හිටියා. බුදුදහමේ සාර්ථකත්වය කියන්නේ මොකද්ද? බුදුදහමේ සාර්ථකත්වය කියන්නේ කොයිතරම් දුරට අවිද්‍යාව දුරු කරාද කියන කාරණය මත. එතකොට පින්වත්නි, අද අපි මේ සාකච්ඡා කරන විශේෂ සූත්‍රයක් ජටා සූත්‍රය. සංයුතනිකායේ දේවතා සංයුත්තේන සූත්‍රයක්. දෙවියෙක් බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා අහනවා, අන්තෝ ජටා බහි ජටා ජටා ජටිතා පජා තන්තං ගෝතම පුච්ඡාමි කෝයි මං විජඨේ ජටම්. අන්තෝ ජටා ඇතුළටත් ගැටලු, බහි ජටා පිටතත් ගැටලු. ඇතුළත කියන්නේ අභ්‍යන්තරයේ මානසික වශයෙන් ගැටලු තියෙනවා. බාහිර ගැටලු කියන්නේ බාහිර තමයි ඇසුරු කරන අයගෙන් පුද්ගලයන් ආදි වශයෙන් එන ගැටලු. පින්නතර ප්‍රාථමික මට්ටමින් මෙහෙම බාහිර අභ්‍යන්තර කියලා වෙන් කරාට ගැඹුරට යනකොට බාහිර අභ්‍යන්තර කතාවක් නැහැ. බාහිර අභ්‍යන්තර කතාවක් නැහැ. ඒක එකක් බවට පත් වෙනවා. ඇයි? බාහිර ලෝකයක් තියෙන්නේ තමන්ගේ මේ ලෝකයේ තියෙන නිසා. නැත්නම් බාහිර ලෝකයක් නැහැ. බුදුහාමර රෝහිතස්ස දෙවියන් දේශනා කරේ, ඉමස්මින් ඒව බයම මැත්තේ කලයබරේ ලෝකංච පඤ්ඤපේමේ ලෝකච් සමුදයන්ච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමී පටිපදංච. ඉමස්මින් ඒව භ්‍යාමත්තේ කලේබරිය සසඤ්ඤෙමි. මේ බඹයක් පමණ වූ සංඥා සහිත වූ කය තුළම මම ලෝකයත්, ලෝක නිරෝධයත්, ලෝක සමුදයත්, ලෝක නිරෝධගාමිනී පටිපදාවත් පනවනවා කියලා. බාහිර රූපයක් කියලා කිව්වට ඒක හිතන මොහොතේක තමගේ ලෝකය බඩපත් වෙනවා. බාහිර සම්පතියක් කියලා හිතුවට ඒක හිතන මොහොතේක තමගේ ජීවිතය අංගයක් බඩපත් වෙනවා. තමා වාහනේ drive කරනකොට වාහනේ තමයි කියලා දෙන්නේක් නේ. වාහනේ රෝදයකට ටයර් එකට ඇණයක් ඇනුවොත් තමගේ කකුලේ ඇණයක් ඇනනවා වගේ. වාහනේ drive කරනකොට windscreen එකට ගලක් ගැහුවොත් තමගේ හැට ගලක් ගැහුවා වගේ. windscreen එකේ side කණ්ණාඩිය කැඩුනොත් තමගේ කන කැඩුනා වගේ නැත්නම් ඇහැ තුවලනවා වගේ. ඒ මට්ටමටමපත් වෙනවා. පින්නතනේ අපේ මේ ශරීරයත් අදාපි සියල්ලක් මේ ටික මගේ කරගෙන ඉන්නේ. එතකොට ඉහිල යනකොට අභ්‍යන්තර බාහිර ભેදයක් නැහැ. නමුත් තාත්තේ මාට මෙදි මෙහෙම කියන්න පුළුවන්. මේ දෙවි යහන්නේ අතුරටත් ගැටලුව පිටටත් ගැටලුව තංසං ගෝතම පුච්ඡාමි ගෝතමයන් වහන්සේ මම විචාරනවා කොහොමද මේ ගැටලුව ටිකෙන් නිදහස් වෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්ඛෝ සෝයිමං විජතේ ජතං. සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ සීලේ පිහිටන නුවණැති කෙනා චිත්තං පඤ්ඤංච භාවයං සිතක් ප්‍රඥාවක් දිනු කරන්නට ඕන. සිතක් ප්‍රඥාවක් කියන්නේ මොකද්ද? සිහියක් නුවණක් නැත්නම් සමත භාවනාවක් විදර්ශනා භාවනාවක් දිනු කරන්න ඕන. චිත්ත භාවනා පඤ්ඤා භාවනා කියලා දෙකක් තියෙනවා. සමත විදර්ශනා කියලා කියනවා. මෙන්න මේ දෙක දිනු කරන්න ඕන. සීලේ පටිච්චාය නරෝසපඤ්ඤෝ ආරම්භයේදීම ප්‍රඥාවක් තියෙනටත් ඕන. වඩන්නේ තායේ තියෙන ප්‍රඥාමයි. චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්කෝ කෙලස්ථාන වීරෙන් යුක්ත නිපත නැවතත් බුද්ධිමත් බවයි කියනවා. නුවණිත බව තුන් තැනක මේ ගාථාව තුළ අවධාරණය කරලා තියෙනවා. මුලින්ම ප්‍රඥාවන්ත වෙන්නටත් ඕන, ප්‍රඥාව වඩන්නටත් ඕන, ස්ථානෝචිත ප්‍රඥා යුක්ත වෙන්නටත් ඕන, බීමන්සා නුවණින් යුක්ත වෙන්නටත් ඕන, මග නොමග දක්නා නුවණින් අඛණ්ඩව රැඳෙන්නටත් ඕන. මුලදී නුවණින් ඉන්නටත් ඕන, ඉන්නකම නුවණින් වඩන්නටත් ඕන. වඩනකොට නිසලස මාර්ගයේ යනවද කියලා නිතර අවදිමත් බවකින් සංවේදීව නුවණින් බුද්ධිමත්ව අඛණ්ඩව මේ මාර්ගය තුල හැදෙන්නටත් ඕන. අන්න එහෙම කෙනාට බුදුහම දේශනා කරනවා යේසං රාගෝච දෝසෝච අවිජ්ජහති විරාජිත කීනාසම අරහන්තෝ තේසං විජිතා ජට. අන්න එහෙම ඉන්න කෙනාට මොකද වෙන්නේ? අයගේ රාගයත් දෝෂයත් අවිද්‍යාවත් දුරු වෙනවා. කීනාසම අරහන්තෝ අරහන්තෝ කෙලෙස් ක්ෂයකලාවෝ ඒතනත්තෝ ඔවුන්ගේ ජටා ජටා කියන්නේ මේ ගැටවලට ගැටලු. ඒ ගැටලු ටික විසඳලා යනවා. නැවත දේශනා කරනවා යත් නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. යම් කිසි කෙනෙක් කෙරෙහි තැනක නාමයක් රූපයක් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවද? පටිගං රූප සංඥාච පටිගයත් රූප සංඥාවක් දුරු වෙනවද? එත්තේ සාචිදතේ ජටං. මෙන්න මෙතන තැන තමයි ගැටලුව විසඳන ස්ථානය. නාමයක් රූපයක් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ මොකද්ද? නාමය කියන්නේ හිත පැත්තේ ටික, රූපය කියන්නේ මේ සතර මහා භූත රූප සහ උපාදාය රූප වලින් හැදිච්ච රූපේ. එතකොට මේ දෙකම දුරු වෙන කොටින්දද? මැරෙනකොටද? ඈ, තේරිය හරිය කරගත්තොත් එහෙම වේද? නාම රූප දෙක දුරු වෙනද? සාමාන්‍ය ලෝකෙ කෙනෙක් හිතන්නේ නාම රූප දෙක සිත කය දෙක නිරුද්ධ වෙන නම් මැරෙන්න ඕන කියලා නේ. මැරුණාම මේක නිරුද්ධ වෙයි. නමුත් ආයතනක ප්‍රසන්නි ගන්නවා. බුදුදහමේ නාම රූප ප්‍රහින කරනවා කියන්නේ ඒක නෙවෙයි. බුදු දහමෙහි නාම රූප පිරිසිඳ දැන ගැනීම තුලින් අවිද්‍යාව දුරුනානම් කෙනෙක්ගේ අන්නේ අවිද්‍යාව දුරු වෙච්ච කෙනාට නාම රූප දෙක දුරු වෙන බව හොඳට පේනවා බෑ වෙන බව පේනවා. අද ඇත්තම අපට නාම රූප දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් මොකද්ද තියෙන දේ? අවිද්‍යාව නිසා නිරුද්ධ වුණු බව අපි දන්නේ නැහැ. ඒ නිරුද්ධ වෙච්ච දේ තාම අපි ඇති දෙයක් හැටියට අවිද්‍යාවෙන් අරගන්නවා. ඔක්කොම ෆයිල් ටික තලකට නවල තියාගෙන ඉන්න ඔක්කොම මේසේ තියාගෙන ඉන්න ෆයිල් ටික නැති වෙනවා වගේ හොඳට ඉන්න සාමකාමී වෙ ඉන්නවා. රාත්‍රියේ නිින්දර ගියාම තමයි ඔය ෆයිල් ටික ඔක්කොම ඕපන් වෙන්නේ. මිය ගිහි පුයයි ගෙදර හිටියයි ඔක්කොම බැනපු අය ආන්දරය කරපු අය ටික ඔක්කොම ෆයිල් ටික ඔන්න ඩිලීට් වෙච්ච ඔක්කොම ලස්සනට ගැලපෙනවා. අපි ඩිලීට් කරලා කියලා හිතපුවා. පින්නතුනේ ඒවා අපේ සේ වෙලා නැහැ. අපේ නිරුද්ධ වෙලා නැහැ. එතකොට මෙතන මේ නිරුද්ධ කරනවා කියන්නේ සිත කය දෙක නැති කිරීම නෙවෙයි. අවිද්‍යා සාගතව හටගන්න නාම රූප දෙක දුරු කිරීම. අද අපට තියෙන්නේ ප්‍රകൃතියෙන් හටගත්තු නාම රූප දෙක වැය වෙලා ගිහිල්ලා. නමුත් අපි අවිද්‍යාවෙන් ඒ ශේවෙච්ච එක ඇති දෙයක් හැටියට නিত্য සැප ආත්ම වශයෙන් තාම හිතේ තියාගෙන ඉන්නේ. බැනපු දේවල් ටිකත් ඔක්කොම හිතේ තියෙනවා. උදා කරපු දේවල් ටිකත් ඔක්කොම හිතේ තියෙනවා. ඒ ටික ඔක්කොම මතක් ගන්නකොට නැවත ඒ සිද්ධියට ඒ විදියටම අපි යනවා. මෙන්න මේකයි ගැටලුව පින්නතුනි. හැබැයි වරදවා තේරුම් ගන්න එපා. බුදුදහමෙහි කොතනවත් අමතක කරන්න කියලා නැහැ. අහවලමට වරදක් කළා මම අමතක කළා දානවා. එහෙම කතා බුදුදහමේ කියන්නේ නැහැ. අමතක කිරීම ලොකු තමන්ගේ වරදක් ජීවිතේ. Forgetting is a mistake, but forgiveness is a quality. පින්නතුනි බුදුදහමේ ප්‍රධාන පදනම සති සම්පජඤ්ඤ දෙක. සති සම්පජඤ්ඤ දින වෙනකොට එන්නම මතකේ වැඩි වෙනවා. මෙමරිය වැඩි වෙනවා. මතකෙ නෙමෙයි ගැටලුව. යමක් සිහි කරනකොට ඒ සිහි කරන දේ අතීතයේ තියෙන දෙයක් විදියට ඒ විදියටම ඒ අත්දැකීම තුළ බැසගෙන ඉඳීමයි වරද. ඒක සිද්ධවන්නේ අවිද්‍යාවෙන්. අන්නේ අවිද්‍යාවෙන් අපි දුරුණා නම් හැම මොහොතෙම මොකද්ද තේන්නේ? නාමය නැත්තං සිත පැත්තට එක හටගෙන එතනම නිරුද්ධ වෙනවා. රූපේ පැත්තට එක එතනම හටගෙන නිරුද්ධ වෙනවා. මේ දෙක වෙන වෙනම හටගෙන නිරුද්ධ වෙනවා දකින්නවා. ඒ දෙක එකට ගැට ගහන්නේ නැහැ. ඒ කියන්නේ නාමකායේ පටිග සම්පත්තියට යන්නේ නැහැ. සිතට සිතුවිල්ලක් ආවහම ඒ සිතුවිල්ල හොයාගෙන රූප නිර්මාණය කරගන්නේ නැහැ. රූපය දැක්ක ගමන්ම ආ මෙයා එදාවලා මට මෙහෙම කරපු කෙනා කියලා සිත පැත්තට යන්නේ නැහැ. ඒ දෙක එකට ගැට ගහන්නේ නැහැ. දන්නවා මේ පුද්ගලයා හරහනේ ගුණේ කියන එක දන්නවා. හැබැයි ඒ රූපයට ඒක බඳින්නේ නැහැ. ඒ සිදුවීම ටික මතක් කරගන්නත් පුළුවන්. හැබැයි Taman ඒකෙන් බර්න් අවුට් වෙන්නේ නැහැ. පින්නොතනේ මෙන්න මේ අවබෝධය තමයි ගැටළු ලිහන තියෙන මාර්ගයේ විදිහට බුදුහාම දේශනා කළේ. වෙනත් විදියකින් කිව්වොතින් ආයතන කුසලතාවය ඇති කර ගැනීම. ආයතන කුසලතාවය කියන්නේ තමන්ගේ සේවා ආයතනය පාලනය කරන්න දක්ෂතාවයද? ඒ තමන් වැඩ කරන තැන, තමන්ගේ ඉස්කෝලේ, තමන්ගේ ඔෆිස් එක ඒව නෙවෙයි. ඒ ආයතනේ නෙවෙයි. මෙන්න ආයතන ටික මොනවද? ඇස්, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ අභ්‍යන්තර ආයතන හයත්, රූප, ශබ්ද, ගන්ධ, රස කියන බාහිර ආයතන හයත්, මේ හැම ආයතනයක්ම හේතුම් පරිච්ඡ සම්බෝධං හේතු බංගා නිරුද්ධති. හේතු ඇති කල හටගෙන හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. හේතු නිසා යමක් හටගත්තා නම් හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙනවා කියලා දකින විදිය. සබ්බේ සංඛාර අනිච්ඡාති. සීල සංස්කාර අනිත්‍ය වශයෙන් දකින එක. සබ්බේ සංඛාරා දුක්ඛාදී සියලු සංස්කාර දුක විදිහට දකින එක. නැත්තම් අස්මින් සති දං හෝති. මේ හේතුවේ තියෙනකොට මේක තියෙනවා. අස්මින් අසති දන්න හෝති. මේක නැති කල්ලි මේක නැති වෙනවා කියන අවබෝධය. වෙනත් ඉදින් කියනවා නම් ඉමස්ස උපාදාය දං උපජ්ජති. ඉමස්ස නිරෝධාය දං නිරුජ්ජති. මේ හට ගැනීම මේක හට ගන්නවා. මේ නිරුද්ධ වීම මේක නිරුද්ධ වෙනවා. තවත් විදියකින් කියනවා නම් මොකද්ද? අහුත්වා සම්බුද්ධං උත්ථානව විසති. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. තවත් විදියකින් කියනවා නම් දෙත්‍ය දෙත්‍මත් සම්භවිස්සති. සුතේ සුතමත් සම්භවිස්සති. මුතේ මුතමත් සම්භවිස්සති. විඤ්ඤාතේ විඤ්ඤාත සම්භවිස්සති. ඒවං හිතේ බාහ්‍ය සික්කිතපං. බාහ්‍ය මෙන්න මෙහෙම හික්මෙන්න ඕනේ කියලා බුදුහාමෝ බාහ්‍යයට දේශනා කරපු කරුණු. පින්නතුනි මේක තමයි සූත්‍රයේ ආරම්භක කාරණා ටික. දැන් මේ කරුණු ටිකට ටික ටික සමීප වෙන්න අපි ළඟට කරන්න ඕන දේවල් ටික තමයි ඊළඟ අපි ඉස්සර කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අපි මෙතෙක් සාකච්ඡා කරපු කරුණු වලින් පින්නතුන්ට අසහා දැනගන්න කැමති හැම කරුණු තියෙනවද? හේතු විදියට දක්වන්නේ ස්කන්ධ පංචකයටම හේතු වශයෙන් තියෙනවා. දැන් අපි කියමු රූපයට හේතු විදියට ගන්නෙ සතර මහා භූත රූප වලින් හැදිච්ච මේ ආහාර. ආහාර තමයි හේතුව. ආහාර විතරක් නෙවෙයි අවිද්‍යාව, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදිනේ මාදිමේ හේතු ටිකක් කියනවා. අන්නේ හේතු නිසා තමයි මේලා මේක නිර්මාණය වෙන්නේ. දැන් මේ වෙලාවේ ඇහැ කියන එක නිර්මාණය වෙන්නේ මෙන්න මේ හේතු ටික නිසා. හැබැයි ඒකෙන් කියන්නේ මේ හේතු ටික නැති වුණොත් ඇහැ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. මෙතන චක්කොන් අසති චක්කොන් සති කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඇස තිබීම සහ ඇස නැතිවීම කියන කාරණා දෙකක් සඳහන් වෙනවා. ඇස තිබීම කියන්නේ මොකද්ද? ඇස තිබීම කියලා සාමාන්‍ය ලෝකයේ කියන්නේ මේ හැක් තියෙන එක. බලන්න පුළුවන් හැකියාව. නමුත් බුදුදහමේ ඇස ඇතිකල්ලි කියලා කියන්නේ මොකද්ද? අවිද්‍යා සහගත ඇතිකල්ලි. අවිද්‍යා සහගත ඇස ඇතිකල්ලි. අවිද්‍යා සහගත වැස්සක් පහළ වෙන්නේ කොහොමද? අන්නේ අවිද්‍යාව, ආහාර, තෘෂ්ණාව මේ ආදී කාරණාවල එකතුවක් විදියට. එහෙම නැතුවත් ඇහත් පහළ වෙන එකක් තියෙනවා. හැබැයි ඒ ඇස අර අවිද්‍යාවෙන් අඩගත් වෙහක් නෙවෙයි ප්‍රඥාවෙන් අඩගත් වෙහක්. ඒ ඇස හටගන්නේ ඒ මොහොතේ. ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙන එකක් තමයි හොර තියෙන්නේ. එතකොට මේ හේතු ටික බලන්නේ මොකද්ද? අපට මේ මොහොතේ රූපාදී ස්කන්ධ පංචකයක් හටගත්ත නම් අපට හටගන්නේ මෙන්න මේ අවිද්‍යා ආදී හේතු ටික මත. එතකොට තමයි අපිට ලෝකයක් නිර්මාණය වෙන්නේ. එතකොට තමයි අපිට බාහිර ලෝකයක් තියෙන්නේ. එතකොට අවබෝධය ලැබපු කෙනාගේ විස්තරය කොහොමද සඳහන් වන්නේ? දැන් මදුපිණ්ඩික සූත්‍රය බැලුවොත් මදුපිණ්ඩික සූත්‍රයේ තියෙනවා කොහොමද? ආයතන ලෝකයේ ගොඩ නැගෙහෙඳ තියෙනවා. කොහොමද චක්කුංච පටිච්ච රූපේච උපාදිත සප්ප විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති සංසංජානාති යං සංජානාති සංවිතක්කේති යං විතක්කේති සම්පපංචේති අතීත අනාගත විඤ්ඤේයසු චක්කු විඤ්ඤේයසු ආදී වශයෙන් සඳහන් වෙනවා. ඇස ඇති කල්ලි රූපය ඇති කල්ලි චක්කු විඤ්ඤාණ ඇති කල්ලි ස්පර්ශය ආදී මේ දේවල් ක්‍රමානුකූලව හටගන්න විදිය මේ තියෙනවා. මේ මදුපිණ්ඩික සූත්‍රයේ මේ විස්තර කරන්නේ සම්පූර්ණම ආයතන ලෝකය අවිද්‍යා මාදව නිර්මාණය වෙලා අපට මේ මුණගැහෙන ලෝකය ගැන මේ විස්තර කරන්නේ. එතකොට මේ හේතු ටික තියෙනවා. ඒ ප්‍රධාන දේ තමයි අවිද්‍යාව කියන එක. ඊට තව ආහාර ආදී තව හේතු ටිකක් එනවා. දැන් විඥාණයට නම් ස්පර්ශ නාම රූප හේතු වෙනවා. වේදනා සංඥා සංඛාරවට ස්පර්ශ හේතු වෙනවා. මේ ආදී තව තව හේතු තියෙනවා. එතකොට අවබෝධයේ සහිතව හටගන්න ලෝකෙට කොහොමද කියන්නේ? මදුබිණේක සූත්‍රය ඊළඟ විස්තරය කියනවා අසනත් චක්කු නැසති රූප නැසති චක්කු විඥාන නැසති පස්සන් නැසති ආදී වශයෙන් ඇස නැති කල්ලි රූපේ නැති කල්ලි චක්කු විඥානේ නැති කල්ලි කියලා මේ හැම එකක්ම එකිනෙක නැති වෙන ආකාරය ගැන විස්තර වෙනවා. එතකොට ඇස නැති කල්ලි කියන්නේ මොකද්ද? ඔව් අවිද්‍යාව නැති කල්ලි කියන එක. එතන ඇති නැත නැති කල්ලි කියන්නේ හිතන්නේ මැස් දෙක අන්ද වෙල ගියා හෝ ඇස් දෙක පියාගෙන ඉඳීම හෝ උපතෙන් මන්ද වෙච්ච කෙනෙක් කියන එක නෙවෙයි කියන්නේ. එතන ඇස නැති කල්ලි කියන්නේ මොකද්ද? අවිද්‍යා සහගත ඇස නැති කල්ලි. අවිද්‍යාව ඇස නැති කල්ලි අවිද්‍යා සහගත රූපයක් නැහැ, අවිද්‍යා සහගත විඥානයක් නැහැ, අවිද්‍යා සහගත ස්පර්ශයක් නැහැ. පස්ස නිරෝධයට ගිහිල්ලා ඊළඟට අවසානයේදී ප්‍රපංච ගොඩ නැගෙන්නේ. ඒ කියන්නේ තමා ජරා මරණ ආදී ස්පර්ශ කරමින් නැහැ කියන එක. තමන්ට මේ ලෝකයේ පද්මෝපමාවෙන් මලක් වගේ මේ සමාජයේ නැමැති මඩ සහිත කෙලෙස් සහිත විලෙහි තමා නිකලෙස්ව අපරාජිතව ඉන්න පුද්ගලයෙක් වත්පත්ද. තම සාමාන්‍ය සමාජයට පේන්නේ අනිත් පැත්තක එකට මින්න කෙනෙක් කියලා තමයි පේන්නේ. දැන් අම්මයි කුඩා ළමයිගුයි සෙල්ලම් කරනකොට බලාගෙන ඉන්න කෙනෙක් කියන්නේ අම්මා සෙල්ලම් කරනවා කියලා නේ. ළමයා සෙල්ලම් කරනවා අම්මා සෙල්ලම් කරනවා කියලා හිතෙන්නේ. නමුත් අම්මගේ ලෝකේ අම්මා සෙල්ලම් කරන්නේ නැහැ. ඒ දරුවට උදව්වක් කිරීමක් ඒ කරන්නේ. අන්න ඒ වගේ මේ අවබෝධයත් එක්ක ඔබට සාමාන්‍ය ලෝකේ කාලය ගත කරන්න පුළුවන්. ඔබ ඒකට එරෙහිව යන්නේ නැහැ. කෙනෙකුගේ උපන්දින සාදයකට යන්න පුළුවන්. කෙනෙකුගේ විවාහ උත්සවයකට යන්න පුළුවන්. කෙනෙක් යන විනෝද ගමනකට උදව්වක් කරන්න පුළුවන්. තමගේ දරුවන්ගේ අධ්‍යාපනයට සහයෝගය දක්වන්න පුළුවන්. කෙතරදොර සරසන්න පුළුවන්. පින්නතුනේ ඒ මානව දහම් අනුව ඒ සියලක්ම කරන ගමන් ආධ්‍යාත්මික තමයි ඉහළ කාලයක නිතරම කාලය ගත කරන. ඇත්තෙන් මේකේ අවස්ථා කීපකින් දක්වන්න පුළුවන්. එකක් තමයි අපි ඉදිරියේ විස්තර කරනවා. දැන් අපි පටිච්චසමුප්පාදයේ චර්යානාත්ත ඥානෙ විස්තර කරන්නේ. චර්යානාත්ත ඥානෙදී අපි විඥාන චර්යා, අඥාන චර්යා, ඥාන චර්යා කියලා අපි විස්තර කරන්නේ. එතෙන්දී විඥාන චර්යාවේහි මුල්ම අවස්ථාවේදී ස්කන්ධ පංචකයක් නිර්මාණය වෙනවා. එතනත් මනංච පරිච්ඡ ධම්මේ චුප්පංචිති මන විඥාන කියන එකක් යනවා. හරිද? එතනත් ඇස කනනාසාදී ඉන්ද්‍රිය ආයතනත් යනවා, උපාදී ස්කන්ධ පංචකයක් යනවා. එතන යන අවස්ථාව විපාක වශයෙන් තියෙන කුසලත් අකුසලත් නොවන මුල් අවස්ථාව. එතන එකක් යනවා. ඊළඟට තව එකක් යනවා අඥාන චර්යාවේ. අර අවිද්‍යාදී හේතු සහිතව පස්සේ අපි ගොඩනගා ගන්න ලෝකය පංච උපාදාන ස්කන්ධ ලෝකය. එතනත් යනවා නැවත අර වගේ ස්කන්ධ පංචය කියලා. එතන ස්කන්ධ පංචයක් විතරක් නෙවෙයි යන්නේ. එතන අර මදුබිණේක සූත්‍රයේ කියපු විදිහට ප්‍රපංච ගොඩනගෙන විදිහට චක්කෝංච පටිච්ච රූපේ ආදී වශයෙන් ඒ යන අවිද්‍යා සාගතව ජරා මරණ ස්පර්ශ කරන ලෝකෙහි ආයේ කතාවුත් එතනත් යනවා. ඊළඟට තවත් එකක් යනවා ඥානචර්යාවේ. අර මුලින් හටගත් කුසලොත් නොවන අකුසලොත් නොවන විපාක වටේ ස්කන්ධ පංචකය ඒ විදිහටම තේරුම් අරගෙන ඥානචර්යාවෙන් සමුදේවය බලමින් අත්ථි භික්ඛවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුක විපාකං යන මට්ටමේ සත්‍යබුද්ධිය. ඉතින් ඒක තීරණය වන්නේ තමන් ඉන්නේ තමන්ගේ බුද්ධි මට්ටම අනුව තමන් කොතනද ඉන්නේ කියන එක තීරණය මත. ඒක කියන්න පුළුවන් කමක් නැහැ. මෙතන තියෙනක හොඳද නැද්ද කියලා අපිට කලින් තීරණය කරන්න බෑ. අපි කියමු හොඳව කැපෙන ආයුධයක් තියෙනවා. එක ආයුධයක් තියෙනවා කේන්දගත්තු කෙනෙක් ළඟ. ඒ වගේම ආයුධයක් තියෙනවා බියපු කෙනෙක් ළඟ. ඒ වගේම ආයුධයක් තියෙනවා පිස්සෙක් ළඟ. ඒ වගේම අවුදයක් තියෙනවා සර්ජරියක් කරන ડોක්ටර් කෙනෙක් ළඟ. සර්ජන් කෙනෙක් ළඟ. අපි අහන මේ අවුද වලින් කොයි අවුදද හොඳ කියලා. අපිට තේරෙන්නේ අවුද වලින් මොකද කරන්න කියලා ඒ කට්ටිය. එක සමාන බ්‍රෑන්ඩ් එකකින් කරපු පිහ ටිකක් මේ තියෙන්නේ. එකක් තියෙන්නේ පිස්සෙක් ළඟ. එකක් තියෙන්නේ බියපු කෙනෙක් ළඟ. එකක් තියෙන බොහොම කේන්ති කියලා ද්වේෂින් ඉන්න කෙනෙක් ළඟ. එකක් තියෙන්නේ නියුරෝ සර්ජන් කෙනෙක් ළඟ. අනේ වගේ තමයි. එනිසා මේ සියලක් මාර්ගවත් වන්නේ ප්‍රඥාවත් එක්ක. ඒ ප්‍රඥාව ලැබීම සඳහා චතුරාර්ය සත්‍ය ගැන හොඳ පැහැදිලි අවබෝධයක් තියෙනට ඕන. ඒ සඳහා කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සුතිමේ ඥානයේ පැහැදිලි ලෙසම ලබලා තියෙනට ඕන. පින්නතුනි, අද අපි මේ සාකච්ඡා කරන කරුණ අතරින් තවත් වඩාත්ම වැදගත් විදිහට අපිට මේව තේරුම් ගන්න නම් ප්‍රධානම තේමාව තමයි දුක පිළිබඳව කාරණා තේරුම් ගැනීම. දුක පිළිබඳව තේරුම් ගැනීම තමයි මුළු මේ බුද්ධ ශාසනයම පදරම කියලා කියන්නේ. බුදුහාම දේශනා කරන දුක ගැන පොඩ්ඩක් හරි තේරුම් ගත්තනම් තමාගේ ළඟමින කෙනාටත් ඒ ගැන කියන්න කියලා. හැබැයි ඒ ළඟමින කෙනා තමන් කියන දේ අහන සෝදානම් වෙන්න ඕන. නැත්නම් බෑ කරන්න වැඩේ. මේක කවුන්සලින් වගේ වැඩක්. ක්ලයන්ට් කැමති වෙන්න ඕන. ක්ලයන්ට් බැඳලා අත් දෙක බැඳලා පුටුවක තනකලා බලෙන් කවුන්සලින් දෙන්න බෑ. ක්ලයන්ට් කැමති වෙන්න ඕන. ඒ නිසා සුවච කියපු විදියට බුදුහාම දේශනා කළේ අපාරුතා තේසං අමදස්ස ద్వාරා යේසෝත වන්තෝ පමුංචන්ත සන්නම් සදහම් ගංගෑරියා දේශව නැත්තෝ ශ්‍රද්ධා මුදාහරිත්වා කියලා. පින්නතුනි, අන්නේ ශ්‍රුතවත් බව තියෙනවා නම් අන්න ඒ කෙනාට මේක කියන්න කියලා. බැනුම් මහා හරි කමන්නේ කියන්න කියලා. ඊළඟ දේශනා කරන මේ ලෝකයේ තියෙන සියලුම ධර්ම දේශනා සත්තුන්ගේ පාපියවර ඇතාගේ පාපියමර මත තබන්න පුළුවන් වගේ බුදුහාමර දේශනා කළ සියලුම ධර්මය මේ චතුරාර්ය සත්‍ය මත ගොනු කරන්න පුළුවන් කියලා. ඊළඟ දේශනා කරන ධර්ම දේශකෙක් වෙන නම් නියම ලෙසම ධර්ම කතිකෙක් වන්න නම් ධර්ම කතිකයද කියලා බලන්නේ චතුරාර්ය සත්‍ය විස්තර කරන ආකාරයෙන්. කල්‍යාණ මිත්‍රයද කියලා බලන්නේ චතුරාර්ය සත්‍ය විස්තර කරන ආකාරයෙන්. පින්නදින බුදුහාඳුරෝ මහත්ගේ පළවෙනි ධර්ම දේශනාව දේශනා කළේ චතුරාර්ය සත්‍යෙමයි. සරියුත් මහ රහතන් වහන්සේ ප්‍රධාන සූත්‍ර ගානක් දේශනා කළ දින සත්‍යබංග සූත්‍රය ආදී මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන්. චතුරාර්ය සත්‍ය බුදුහාඳුරෝ හතරම විස්තර කරන අවස්ථා තියෙනවා. දෙකක් විස්තර කළපු අවස්ථා තියෙනවා. එකක් විස්තර කරපු අවස්ථා තියෙනවා. ප්‍රඥාව වැඩි වීම නම් කොහොමද දේශනා කරන්නේ? ප්‍රඥාව වැඩි කටියට ඔව් ඒකයි. වැඩිපුර විස්තර කියනවා නම් ඒ කියන්නේ ප්‍රඥාව අඩුයි කියලා. දැන් අභිධර්මයේම වාක් විස්තර තියෙනවා නේ. දැන් සමහර කෙනෙක් වාග් ගැඹුරු වැඩි බුද්ධිමත්කට අවබෝධ කරගන්න තියෙන දෙයක් කියලා නේ. වැඩිපුරම විස්තරාත්මකව කියලා තියෙන්නේ. පින්නතුනි, බුද්ධිය ටිකක් අඩු වැඩි එකයි. දැන් සරුවත් හාමුදුරණ දේශනා කළේ ඊයේ ධම්මා කියන ගාථා විතරයි. පස්සක මහණුට දේශනා කළේ යංගිජි සමුදේ ධම්මං සම්බන්ත නිරෝධම්. මේකනම් බුද්ධිමත් අයද. විශේෂයෙන් මේ වගේ කාලෙක අපි සාමාන්‍යයෙන් බුද්ධිය ටිකක් අඩු අය. අපි වගේ අය විශේෂයෙන් මේ වගේ ගැඹුරු ධර්ම කාරණා සූත්‍ර වැඩි වැඩියෙන් අපි ශ්‍රවණය කරන්න ඕනේ. එක එක න්‍යායවලින් අපි බලන්නට ඕනේ. ඊ යන පාරේ තියෙන හැම සලකුණක්ම අපි දැනගත්ත තරමට අපට ඉදිරියට යන්න එක පහසුවක් වෙනවා. දැන් අපි කිව්වෙ මෙතන ඉඳන් ලොස් ඇන්ජලස් රට යන්න ඕන නම් හොඳම දන්නේ කෙනෙකුට අපි කියන්නේ මේ ෆ්‍රී එක ගන්න, මේක ගන්න, මේ ගිස්ට් එක ගන්න, මෙහෙම යන්න, හැතරම ගන්න කියන එක ගම යනවා. එහෙම දන්නේ නැති කෙනෙකුට කියන්නේ අපි මේ ෆ්‍රී එක කියන්නේ මෙන්න මේ ග්ලැන්ඩෝර එකේ යන්න ඕන. 10 ෆ්‍රී එකකට දාන්න ඕන. ඔහොම මම කියේගේ. ඊපස්සේ ඔක්කොම ටික ගන්න කියලා. එතකොට දැනුම අඩු, පරිණත බව අඩු වෙන තරමට අපිට යන්න වැඩිපුර විස්තර කරන්න ඕන. ධර්මෙත් ඒ වගේ. අන්නේ වගේ තමයි පිළිදී චතුරාර්ය සත්‍යයන් බුදුහාමුදුර එක එක මට්ටම් වලින් දේශනා කරලා තියෙනවා. විශේෂයෙන්ම පළවෙනි දේශනාව වෙන ධම්මචක්ක සූත්‍රයේදී බුදුහාමුදුර දේශනා කරනවා. කතමං සාවසෝ දුක්ඛං අරිය සත්‍යං. එවැනි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකද්ද? බුදුහාම දේශනා කරනවා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛෝ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණපි දුක්ඛං, අපේ සංපයෝගෝ දුක්ඛෝ, පියෙහි විපයෝගෝ දුක්ඛෝ, යම්පි තන්න ලැබෙ සම්පි දුක්ඛං, සංකේතේන පංච උපාදාන ඛණ්ඩා දුක්ඛා කියලා. මේ මුලින්ම කියන කරුණ පේනසින කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මහලු වීම දුකයි, ලෙඩවීම දුකයි, මරණය දුකයි, ප්‍රියංගේ වෙනවීම, අප්‍රියං හයෙක් වීම, මේ ආදී කරුණ දුක් ගැන විස්තරයක් වෙනවා. මෙහෙම කියලා මේ ටික ඔක්කොම එක තැනකට ගැට ගහලා සංකීර්තන පංච පාන කඳා දුක්ඛා කියලා විස්තරෙකුත් තියෙනවා. ඉස්කන්ධ පංචයේ දුකයි කියලා. අර සාමාන්‍ය මුලින් කියපු ඒවා පේනසින සාමාන්‍ය ලෝකයේ කෙනෙක් වුණත් දන්නවා. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ. ලැබීමේ දුකයි මරණයේ දුකයි ආදී වශයෙන් සඳහන් කරන දැන් මේ දවස්වල ඇත්තෙන්ම ස්වාමීන් වහන්සේ කෙනේ ලංකාවේ ඉන්න ඉහළම මට්ටමේ හි දහම් ගුරුවරේ බිකු බෝධි හාමුදුරුවෝ ඇවිල්ලා විශේෂයෙන් චතුරාර්ය සත්‍ය ගැන මේ දවස්වල දේශනය කරනවා. ඉතින් අද දිනේ තමයි අවසන් දවස. දවස් පහක් එක දිගට උන්වහන්සේ මීට අදාළ කරුණු දේශනා කළා. ඉතින් එහි වැදගත් කරුණු හුඟක් උන්වහන්සේ සඳහන් කළා. ඉතින් වෙනත උන්වහන්සේ සඳහන් කරන දැන් ලෙඩවීම දුකක් කියලා දන්නවා නම් ඉතින් වෛද්‍යවරයෙක් ළඟට යන එක නේද තියෙන්නේ කියලා. මේ වගේ පිනතුනේ සාමාන්‍ය මට්ටමේදී දේවල් බලනකොට සාමාන්‍ය ලෝකයේහි අය බලන ආකාරය. නමුත් බුදුදහම ඒ සරල දේ කියන වගේම ඊට වඩා ගැඹුරු දෙයක් කරා ගිහිල්ලා තියෙනවා ධර්ම තුල. සංකීර්තන පංච බාන සංදා දුක්ඛා කිව්වහම යම්කිසි විදියකින් ගැඹුරකට ගිහිල්ලා තියෙනවා. කෙටියෙන් ගත්තොත් උපාදාන ස්කන්ධ පංචකය කියන්නේ අර විඥාන චර්යාවෙන් හටගත්තු එක අඥාන චර්යාවෙන් උපාදාන විදියට ගන්න එක දුකක් කියලා දුක්ඛාර සත්‍ය කියලා කෙටියෙන් බුදුහමන දක්වනවා. ඒ සූත්‍ර පිටකෙදී. හැබැයි වෙනතුනේ තවත් ගැඹුරට ගිහිල්ලා තවත් ගැඹුරෙන් විස්තරයක් දක්වන වෙලාවක් තියෙනවා. දැන් මේක තමයි හොඳටම තේරුම් ගන්න අවස්ථාව. මෙන්න මෙතෙන් තමයි හොඳට සිහියෙන් ඉන්න ඕන. දැන් මුලදී කිව්වා මොකද දුක්ඛ සත්‍ය අවබෝධ කරගත්තු පමණට තමයි අනිත් සත්‍ය ටික ඔක්කොම ලිහිලා වැඩිලා ක්ලියර් වෙලා යන්නේ. පළවෙනිම කිව්ව ලෙඩවීම මහලවීම ආදී දුකයි කියලා. ඊට පස්සේ පංචවන් ස්කන්ධයේ දුකයි කියලා කිව්වා. ස්කන්ධ පංචකය මේකත් ගිහිල්ලා ඒ කියන්නේ අඥාන චර්යාව දුකයි කියලා දැන් මේ කියන්නේ. ඇත්තම මේ ටික ඔක්කොම අඥාන චරයට ගන්න පුළුවන් මේ කියපු ටික. හැබැයි මේ අතරේ බුදුහාරෝ ඊළඟට කියන්නේ මොකද්ද? කතමංචෞසෝ දුක්ඛං අරිය සත්‍යං. කායිකං දුක්ඛං චේතුතිකං දුක්ඛං තපෙත්වා අවසේසං දුක්ඛ සත්‍යං. දැන් මෙන්න මෙතන තමයි පිනත අපි දක්ෂ වෙන්නට ඕන. දැන් අපි එක තැනක් විතරක් දැනගෙන හිටියොත් අපි මොකද හිතන්නේ? අපි හිතෙන ඒ න්‍යාය විතරේ හරි කියලානේ. නමුත් පින්නතුනි අපි දක්ෂ වෙන්නට ඕනේ එක එක න්‍යාය වලින් බුදුහාමුදුරෝ දේශනා කරපු තැන් තේරුම් අරගෙන අරගෙන හරියම ගැඹුරු තැනටම යන්න. ඇයි එහෙම කළ යුත්තේ? එහෙම නොකරොත් අපි පොතනින් හරි දෘෂ්ටියකට අහු වෙනවා. මජ්ජේ සූත්‍රය බලන්න. මජ්ජේ සූත්‍රය දක්වනවා අතීතයේ කාන්තයක්, අනාගතයේ කාන්තයක්, වර්තමානයේ මැදයි. නාමයේ කාන්තයක්, රූපයේ කාන්තයක්, විඥානයේ මැදයි. ස්පර්ශයේ කාන්තයක්, ස්පර්ශ සමුදයේ කාන්තයක්, ස්පර්ශ නිරෝධයේ මැදයි. මෙහෙම කියේ කියේ කියේ කියේ පින්නතුනේ මධ්‍යම ප්‍රතිපදාව ක්ලියර් කරන බුදුහාඳුරු. අන්තවට නොවැටෙන විදියට මධ්‍යම ප්‍රතිපදාව ගන්න විදියනේ. අන්නේ වගේම තමයි මධ්‍යම ප්‍රතිපදාවයි පරිසම්පාදයයි චතුරාර්ය සත්‍යයයි මේ ඔක්කොම එක ලයින් එකේ යන්නේ. මේකක් හරි මිස් වුණොතින් අනිත් එක අවබෝධ කරගන්න අපිට බැරි වෙනවා. එකක් හරි වරදවා ගියොතින් ඒක අනිත් එකට බලපානවා. අනිත් දේ තමයි එක සත්‍යයක් අවබෝධ කර නොගත්තොත් අනිත් සත්‍ය බලපෑමට අනිත් සත්‍ය අවබෝධ කරගන්නත් ඒක සමන්ට අවශ්‍ය පිණිස හේතු වෙනවා. ප්‍රධානම දේ හරියට දුක සත්‍ය මොකද්ද කියන එක තේරුම් ගන්නට ඕන. බුදුහාර දේශනා කරනවා දුක කියලා එකක් තියෙනවා, දුක සත්‍ය කියලා එකක් තියෙන ලෝකෙ. මෙන්න මේ දෙකම වෙනස තේරුම් ගැනීම මතයි ඔබේ දක්ෂතාවය, ඔබේ පින, ඔබේ කුසලතාවය සියල්ලක්ම තීරණය වෙන්නේ. ඔබ කොච්චර පින්වන්ත කෙනෙක්ද? ඔබ කොච්චර දක්ෂ කෙනෙක්ද? ඔබ කොච්චර නුවණැති කෙනෙක්ද? සහ ඔබ කොයිතරම් වටින කෙනෙක්ද කියලා බලන්න මේකේ. ඔබට හුඟා ධනෙ තිබ්බට ඔබ එච්චර වටින්නේ නැහැ. ආසන්න මහත්තයට හුඟා උගත්කම් තිබ්බට විතරක් වටින්නේ නැහැ. දැන් ඉතින් ධර්මය දන්නේ නැසත් හුඟක් වටිනවනේ. එතකොට ධර්මයක් හොඳට දැනගත්තොත් තමයි වටිනකම වැඩි වෙන්නේ. නැහැ ඉතින් දෙපැත්තම තියෙන නිසා හුඟක් හොඳයි. එතකොට මෙතෙන්දි මොකද්ද කියන්නේ? පින්වතුනි තේරුම් ගන්න ඕන අවස්ථාව මොකද්ද? දෙවෙනි කාරණේ බුදුහම දේශනා කරනවා. දැන් පළවෙනි එක දේශනා කරේ මොකද්ද? කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවසේසං දුක්ඛ සත්‍යං. කායික දුකක් තියෙනවා නම් මානසික දුකක් තියෙනවා නම් ඒ දුක දෙකම හැර වෙනත් දුකක් වෙනත් දෙයක් තියෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. අර පස්සේ ගොඩනගාගත්තු දෙකට තමයි මේ කායික දුක චේතසික දුක කියලා කියන්නේ. මුල්ම අවස්ථාවේදී කායික දුකක් ආචේතික දුකක් නැහැ. මුල්ම එක්ස්පීරියන්ස් එකේදී විඥාන චර්යාව ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි, දුකක්වත් සැපක්වත් නෙවෙයි, ඒක ක්‍රියා මට්ටමේ තියෙන ඒකේ විපාක මට්ටමක් විතරයි. අන්න ඒ මුල් අවස්ථාව අපේ ඇස කන නාස ආදී ඉන්ද්‍රිය වලින් ලබන මුල්ම අත්දැකීම තමයි දුක සත්‍ය කියලා කියන්නේ. අපට ඇසට රූපයක් වෙන මුල් අවස්ථාව, කනට ශබ්දයක් වෙන ප්‍රාථමික මුල්ම අවස්ථාව, කන නාසය දිව ශරීරය ආදී මේ ඉන්ද්‍රිය හයටම ලැබෙන මුල් අත්දැකීමෙන් ලබනකොට ඇතිවන ස්කන්ධ පංචකයයි ප්‍රകൃති අවස්ථාවේ තියෙන මෙන්න මේ දේ තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඊළඟට බුදුහාමුදුරුවෝ තවත් කාරණයක් කියනවා. මොකද්ද? කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච. මෙන්න මෙතෙන්දි තමයි පේනසෙන තවත් පහරක් ගැහුවා වගේ අපට තවත් අපිව අවුලටපත් වෙන. කබලෙන් ලිපට වැටෙනවා වගේ. ඉස්සෙල්ල කිව්වා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං හැර වෙනත් දෙයක් තියෙනං ඒක දුක්ඛ සත්‍යයි කියලා. එහෙම බලනකොට අපිට හිතන දේ කියන්නේ කායික දුකයි චේතසික දුකයි නැත්තම් වෙන මොකද්ද තියෙන ජීවිතේ කියලා. අන්න ඒක පෙන්වෙයි මුලින්ම දුක සත්‍ය කියලා. ඊළඟට කියනවා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච. කායික දුකයි චේතසික දුකක් තියෙනවා නම් ඒක දුකක් වෙනවා, ඒක දුක සත්‍යයක් වෙනවා. එතකොට අපට ලැබෙන මුල් මැදැකීම විඥානචර්යාව. ඒ විඥානචර්යාව හරියට නොදෙනීම නිසා අඥානචර්යාවෙන් ස්කන්ධ පංචකයේ උපාදාන ස්කන්ධය බවට පත් කර ගැනීම ඔස්සේ හටගන්න ජාති ජරා ආදී ටික දුක අඥානචර්යාවේ ටික. ඒ හටගත්තු ප්‍රകൃති විඥානය ඒ හටගත්තු ප්‍රകൃති ස්කන්ධ පංචකේ නුවණින් දැනගෙන සිහියෙන් නුවණින් හිටියොත් ඊළඟට ඥානචර්යාවට යනවා. එයා චක්කොම් අසති රූපං අසති මට්ටමේ ඉන්නේ. ඒ තැනැත්තා කලුත් නොවන සුදුත් නොවන කර්ම මට්ටමට යනවා. කම්මක් හැය සංවද තියෙන මට්ටමට යනවා. එතකොට මෙතෙන්දි මොකද්ද කියන්නේ? කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච කියලා කියන්නේ මොකද්ද මේ? දැන් අපි විඳින කායික මානසික දුක් ටිකක් තියෙනවා නම් ඒක දුකකුත් වෙනවා, ඒ වගේ මේක දුක්ඛ සත්‍යයක් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? අර මුලින් හටගත්තු ස්කන්ධ පංචකය අරමුණු කරගෙන තමයි මේ දුක දැන් මේ ගොඩනගාගෙන තියෙන්නේ. අපි පෞද්ගල දාසල උදාහරණකුත් කිව්වේ. අපි ගන්න කාර් එකක් හෝ වෑන් එකක් හෝ කියන කිසියම් දෙයක් ගත්තොත් කාර් එක හෝ වෑන් එක කාර් එක ගන්න කාර් එක කාර්යයකුත් වෙනවා, කාර් එක වාහනයකුත් වෙනවා. වෑන් එක වෑන්යකුත් වෙනවා, වෑන් එක වාහනයකුත් වෙනවා. දුකකුත් වෙනවා. අර ඉහළ කුලකයේ තියෙන දුක සත්‍යයක් වෙනවා. වෑන් එක වෑන් එකක් වෙනවා වගේම වෑන් එක වාහනයකුත් වෙනවා වගේ හැම දුකක්ම දුකකුත් වෙනවා. ඒක දුක සත්‍යයක් වෙනවා. හැබැයි අනිත් පැත්තට යන්නේ නැහැ ඕක. හැම වෑන් එකක්ම වාහනයක් වුණාට හැම වාහනයක්ම වෑන් එකක්ද? හැම වාහනයක්ම වෑන් එකක් නෙවෙයි. හැම දුකක්ම දුකක්, හැම දුකක්ම දුක සත්‍යයක්. හැබැයි හැම දුක සත්‍යම දුකක් වෙන්නේ නැහැ. හැම වාහනයක්ම වෑන් එකක් වෙන්නේ නැහැ. හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඒ දුක සත්‍ය පිරිසිඳ දැනගන්න තියෙන, ඒ දුක සත්‍ය ප්‍රහීණ කරන්න කියලා බුදුදහමේ අපේවත් නැහැ. දුක්ඛං අරිය සත්‍යං පරිණේය. දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දැනගන්න ඇතියෙන. පිරිසිඳ දැනගත්තොත් දුක්ඛ සත්‍ය දුකක් බවට යන්නේ නැහැ, අඥාන චර්යාවට යන්නේ නැහැ, උපාදාන ස්කන්ධ පංචයක බවට යන්නේ නැහැ. නමුත් ඒ හටගත්තා වූ දුක්ඛ සත්‍ය හරියට නොදැනගත්තොත් තමා නැවත දුකකට යනවා. දුක්ඛ සත්‍ය වුණා කියලා විතරක් දුකක් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? දුක්ඛ සත්‍ය තියෙන ඉහි දුක් නොවිඳින පිරිසක් මේ ලෝකේ ඉන්නවා. ඒ කවුද? ඔය තමයි දුකෙන් නිදහස් වෙච්ච අය. ඒ අයට අතීත කර්ම විද්‍යාව ස්කන්ධ පංචකයක් ලැබෙනවා. බැනුම් අහන්න පුළුවන්, රසවත් ආහාර ලැබෙන්න පුළුවන්, පාත්‍රයට ආහාර නොලැබී යන්න පුළුවන්, ගුණ කතන කියන්න පුළුවන්. මේ ඔක්කොම කර්ම පාක විදිහට ලැබෙනකොට ඒක දිත්තේ දිට්ටමත් සම්මට්ටම ඉන්නකොට ඒක තමන්ගේ කරගෙන නැහැ. තමන්ට යම් කිසි කෙනෙක් මල් පූජා කරත් එකයි, ගල් පූජා කරත් එකයි. දෙකේම තියෙන සතර මාර්ගෝතරු. දෙකම තියෙන පස්සපච්චා වේදනා. දැන් තමයි අපිට මල් පූජා කරනකොට සතුට වෙනවා, ගල් පූජා කරනකොට දුක් වෙනවා අපි. එකම පිටිවලින් හදන සරල කෑමක්, පියදම් අඩු කෑමක් ගත්තොත් දුක් වෙනවා. කේක් හරි ඒ වගේ ඉහළ කෑමක් ලැබුණාම සතුට වෙනවා. දෙකේම තියෙන පිටි නැත්නම් දෙකේම තියෙන සතර මහා භූත රූප. එක්කෙනෙක් සතුට වෙනවා මට කේක් ලැබෙනවා කියලා, තව කෙනෙක් අනේ මට පාන්නේ ලැබෙන්නේ කියලා දුක් වෙනවා. පින්නතුනේ මෙන්න මෙතන තමයි ටර්නින් පොයින්ට් එක. මෙතනින් තමයි බුදුරජාණන් අනුශාසනා බලාගෙන තියෙන අවස්ථාව. මෙන්න මේක තමයි කල්යාණ මිත්‍රාස්ත්‍රයෙන් සුතමයන් ලැබාගන්නේ. අර වෑන් එක විතරක්, කාර් එක විතරක්. ඒ කියන්නේ ජාති විදුක්ඛ, ජරා විදුක්ඛ විතරක් නෙවෙයි. සංකේතේන පංචබන කන්දා දුක්ඛ කියන එක විතරක් තේරුම් ගත්තත් නියම විදියට දුක සත්‍ය තේරුම් ගන්න අපි දක්ෂ වෙන්නේ නැහැ. නියම විදියට දක්ෂ වෙන්න නම් දුක සත්‍ය තේරුම් ගන්න මෙන්න මේ අනුශාසනාවට අනිවාර්යයෙන්ම එන්න වෙනවා අපට. අපි නැත්තම් කොතන හරි දැනක හිර වෙනවා. එතකොට දැනට විඳින කායික දුකක්, මානසික දුකක් තියෙනවා නම් ඒක දුකක්, ඒක දුක සත්‍යකුත් වෙනවා. ඒ වගේම දුක සත්‍ය කියලා තව එකක් තියෙනවා. මොකද්ද? කායික දුකත්, චේතසික දුකත් නොවන තැනක් තියෙනවා. අන්න ඒක තමයි, ඒ මුල් තැන තමයි දැනගන්නට ඕන. වාහන කියන කැටගරිය දැනගත්තට පස්සේ ඒකට දාන ඔක්කොම වාහන ටික අපි දැනගත්ත වෙනවා. හැබැයි එක වාහනයක් කොච්චර කැලිටික වෙන් කළ දැනගත්තත් මුළු වාහනම තියෙන මේන් කැටගරිය අපි දැනගත්ත වෙන්නේ නැහැ. එක වාහනයක දක්ෂෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔක්කොම වාහනවල තියෙන සිස්ටම් එක දැනගත්ත වෙන්නේ නැහැ. එක වාහනයක රෝද හතර නම් එයා හිතන්නේ හැම වාහනෙම රෝද හතර තමයි කියලා. එයාට මොටර් සයිකල් මොන ගහන්නේ කවදාද? යාට ත්‍රිවිලර මොන ගහන්නේ කවදාද? එයා හිතන දා ඕන වාහනයක් ෆෝර් වීල්ස් වෙන්න ඕනම කියලා. නමුත් අර වාහන කියන මේන් කැටගරිය දැනගත්තට පස්සේ නියම ප්‍රොසෙස් එක දැනගත්තොත් එයා කොතන දුක හටගත්තත් එයා දැනගන්නවා දුක හටගත්තේ අවිද්‍යා සහගතව. ඇස රූපය, කන ශබ්දය ආදී මේ ආයතන වල හට ගැනීමෙන් මතයි දුක හටගත්තේ කියන එක දන්නවා. එයාට මනස ලෝකයේහි තමන් ඉන්න තැන ඉඳන් පහලෙන් අවීචියත්, ඉහලෙන් බාහග්‍රය, අකනිඨා බ්‍රහ්ම ලෝකේ දක්වත් මේ ඕනම තැනක දුකක් තියෙනවා නම් දුක තියෙන්නේ මෙන්න මේ ස්පර්ශ ආයතන වල එකතු වීම නිසා කියන ගේ තැනත් ගන්නවා. ඒ දැනගත්තු පමණට ඒ දැනත්තාට ලොකු ඉක්මන් ගමනක් එදෙන ඊට පස්සේ ලොකු කලබලයක් ඇති වෙනවා. හැබැයි ඒ කලබලය බාහිර ශරීරයෙන් ඇතිවන කලබලයක් නෙවෙයි. මෙන්න මේ සුතමේ ඥාණයෙන් අසහ දැනගත්තු දුක දුක සත්‍ය ඉක්මනින්ම චින්තාවේ ඥාණයෙන් හිතලා හිතලා භාවනාවේ ඥාණයෙන් ස්ථාවර කරගන්න ඕන කියන දැඩි ඉක්මනක් ඔහුට ඇති වෙනවා. ඇයි එහෙම ඇති වෙන්නේ? ඔහු දන්නවා මේක හරියට ප්‍රත්‍යක්ෂ කර නොගත්තොත් ඔහුට ළඟම ඥාතීන් ඉන්නවනම් අම්මා තාත්තා ඉන්නවනම් සහෝදර සහෝදරයන් ඉන්නවනම් මේ අය වෙන් වෙන දවසට මහා දුක් සමුදායක් ඉඳින තියෙන බව ඔහු දැනගන්නවා. ඒ දුක් දෙකෙන් ඉක්මනින්ම නිදහස් වෙන බව. දරුවන්ගෙන් නිදහස් වෙලා කැලේට යන නෙවෙයි. දරුවට එක මොනපුරු මිනි බිරෝ ටික ඔක්කොම තියාගෙන මේ දුකෙන් නිදහස් වෙන උත්සාහ කරන ගෙදර ඉඳගෙන. ඒ විතරක් නෙවෙයි, ඥාතීන් කවුරුවත් නොහිටියත් තමන්ටම කියලා අඩුගානේ ශරීරයක් තියෙනවනම් ඒ ශරීරයේ මහලු වෙනකොට, ලෙඩ වෙනකොට, මරණයට ලං වෙනකොට තමන්ට ඒ ඇතිවන දුක් ටිකෙන් හැකිතා ඉක්මනින් නිදහස් වෙන්න ඕන කියන දැඩි උවමනාවක් වීරියක් ඇති වෙනවා. මෙන්න මෙතෙන්ට කියන්නේ දුක්ඛෝපනීසා සද්ධා කියලා. දුක්ඛෝපනීසා සද්ධා කියලා මේ කියන්නේ මොකද්ද කියන්නේ? දුක පිළිබඳ අවබෝධය නිසා ශ්‍රද්ධාව හට ගන්නවා කියන. දුක නිසා ශ්‍රද්ධාව හට ගන්න. හැබැයි දුක් විඳ කියලා ශ්‍රද්ධාව හට ගන්න නැහැ. දුක් විඳන ශ්‍රද්ධාව හට ගන්න නැහැ. දුක් විඳන ශ්‍රද්ධාව ඇති කරගන්න එක බුදුහාම රෝගහත් කියලා නැහැ. දුක අවබෝධ කරගෙන ශ්‍රද්ධාවට පත් වෙන්නේ නැහැ කියන්නේ. දුක පිළිබඳ අවබෝධ කරගන්න දුක් විඳින්න ඕනේ. අපිට අනිත්‍ය දුක් විඳින ආකාරය බලන අදස්සර ගන්න පුළුවන් එක. ළඟම ඥාතියෙක් නැතුණා මෙයා විඳින දුක අපට පේනවා. ඒ දුක් ටික අපේ ජීවිතේ නැතාවත් අපි කොයිතරම් සංවේගයකට පත් වෙනවා නේද කියන අපට දුකක් ඇති වෙනවා. ළඟම ඥාතියෙන් වෙන් වෙනම ඇතිවන සංවේගය විතරක් නෙවෙයි පිනතුනි, අපේ ජීවිතයේ බිඳ වැටෙද්දී ඇතිවන සංවේගය විතරකුත් නෙවෙයි පිනතුනි. බුදුහාඳුරන්ගේ කාලෙත් මෑත කාලේ වුණත් එහෙම වෙන්න පුළුවන්. ඔබ අහලා ඇති, දැකලා ඇති, තමන් නොකරපු වරදකට දඬුවම් ලබනවා. නිකන් දඬුවම් නෙවෙයි, ඉහළම දඬුවම මොකද්ද? ඔව්, මරණීය දඬුවමට ලක් වෙනා ඉන්නවා. තමන් නොකරපු වරදකට. මේ ආත්මේ නෙවෙයි, සමහර ගියාත්ම වය කරපු තමයි මෙන්නේ. බුදුහාමී කාලෙත් එහෙම ශ්‍රාවකයෙකුට සිද්ධ වුණා. නොකරපු වරදකට උල තිබ්බා. හැබැයි උල මතදිම රහත් වුණා. අනිත් සායනාසලිකව බලන්න මේ අස ලොකු අසාධාරණයක් උනේ මේ නොකරපු වරදකට කියලා. බුදුහාම කිව්වේ නෑ නෑ, කිසිම අසාධාරණයක් මෙතන නෑ. මේ වගේම කර්මයක් වෙනත් කෙනෙකුට කළා, ඒ කර්ම විපාක තමයි මේ විඳින්නේ කියලා. ඊට කලින් ආත්මභාවයක මේ ලෝකේ අසාධාරණකම් කාටවත් වෙන්නේ නැහැ කියලා. දෙන්නතනි අපට වුණත් හෙට දවසේ අපේ මේ ඉරණමට පත් වෙන්න පුළුවන්. අන්න එවැනි අවස්ථාවක් ආවොත් අපේ ජීවිතයේ සත්‍ය කොහොමද? හිතනවත් තියෙනවද? දෙන්නතනි ඒ මට්ටමකදී වුණත් මෙන්න මේ ධර්ම තුළ අපට අපරාජිතව අසෝකන් විරජන් හේමන් කියපු විදිහට අපට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් මේ දහම් පිළ ලබා දෙලා තියෙනවා. අපට යහස්ථාවිරියත් එම අපි ගැන නෙවෙයි අන්තිමට සංවේගය ඇති වෙන්නේ. කවුරු පිළිබඳවද? අපේ ළඟම ඥාතින් ගැන. අපේ ළඟම ඥාතින් කොච්චර මේ මෙතෙන්දි දුකට පත් වෙද කියන සංවේගය විතරයි අපට ඇති වෙන්නේ පිනතනේ. අපි තාම ආදරය කරමු අපේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, දරුවා වෙන්න පුළුවන්, සාමි බහර යමන් මේ සියදී දැකලා කොච්චර දුකකට පත් වෙදනේ. ඒ වගේ දෙයක් වුණාද? පින්නතනි අන්න ඒ අයගේ දුකෙන් නිදහස් කරන්න විතරයි අපට අවශ්‍යතාවයක් තියෙන්නේ. අපි මෙතෙන්ට උනත් මනස හදාගන්න මට්ටමට අපි එනවා. ඒ මරණයත් නිකන් මරණයක් නෙවෙයි, ඒක මංගල කාරණයක් බවට පත් වෙන මරණයක් බවට පත් වෙනවා. අන්න එතෙන්ට ඒ මට්ටම දක්වා පින්නතනි මේ ධර්ම විසින් අපි ඔසවලා තියලා තියෙනවා. අපි කොච්චර ලෝකේ වාසනාවන්තද? ලෝකෙ කෙනෙකුට මෙවැනි විරාග දෙකකට හදාගන්න පුළුවන්ද? වයසට ගිහිල්ලා එක්තැන් වෙලා සිහි නැතු ඉන්න වෙලාවේ මරණය තවත් වෙන එක ඉතින් සාමාන්‍ය දෙයක් නේ ලෝකෙ. නමුත් මේ වගේ හොඳට ප්‍රවෘත්තිය තියෙන වෙලාවක මේ වගේ අනතුරකින් තමගේ ඥාතීන් ඔක්කොම ඉදිරිපිට ඒ ඇත්තට හැමිට වීඩියෝ එකේ ස්ක්‍රීන් එකේ බලාගෙන ඉඳිද්දී අපට මේ තත්ත්වෙට අත්දුනොතින් අන්න එවැනි මට්ටමකට උනත් සාර්ථකව මුහුණ දෙන්න සියලු උපකරණ සියලු දැනු සම්භාරය මේ තථාගත බුදුරජාණන් වහන්සේ කෙනෙක් විසින් සාරසංගේ කලපලක්ෂියක දැඩි උත්සාහයෙන් දැඩි කැපවීමෙන් අප ඉදිරියේ තියලා තියෙනවා. පින්නතුනේ මේ දුක්ඛ සත්‍ය අපි තේරුම් ගත්තොත් දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මෙන්න මේ මුල් ස්වභාවය. ඒ දුක්ඛ සත්‍යම් පරිණේයයන් මේ දුක්ඛ සත්‍ය පිළිසින්න දැනගන්නට ඕන. දුක්ඛ සත්‍ය පිළිසින්න දැනගත්තොත් දැනගත්තු පමණට ඒක නැත්තා දුක්ඛ සමුදය සත්‍ය පිළිසින්න දැනගන්න. මොකද දුකට හේතුව? මෙතෙන්දී දුක්ඛ සත්‍ය කියලා එකක් තියෙනවා. සමුදය සත්‍ය කියලා එකක් තියෙනවා. සමුදය කියලා එකක් තියෙනවා. සාමාන්‍ය ලෝකයේ මිනිස්සු දුකේ හට ගැනීම කියලා එකක් කියනවා. නමුත් තථාගත බුදුරජාණන් වහන්සේ කෙනෙක් සමුදය සත්‍ය දේශනා කරනවා. සාමාන්‍ය කෙනා දුකේට හේතු විදිහට සලකන්නේ මොකද්ද? රූප ශබ්ද ආදී මේ බාහිර දේ පිළිබඳව තියෙන ආසාව. මෙන්න මේ බාහිර දේ පිළිබඳව තියෙන ආසාව නිසා ඒක දුකට හේතුවයි කියලා තේරුම් ගත්ත සමහර අය දා ಭಾರತීය ජන සමාජයේ තමගේ දරුවන් ටිකෙන් ඥාතීන් ටිකෙන් වෙන් වුණා. ගිහදොර ඉඩකඩන් ටිකෙන් වෙන් වුණා. ගිහි ජීවිතෙන් වෙන් වුණා. කැලේට ගියා. ඇඳුම් ටිකත් අයින් කළා. තියෙන දේවල් ඔක්කොම අයින් කළා දුකේනේ මේ වගේ කියලා. එහෙම දේශනා කර බුදුහාමුදුරෝ බන්දල මල්ලිකාවට ආදී මේ සාඛ්‍යන විසාකාවන්ට මේල බලඳනාව බලඳගෙනම නිවන් දකින මාර්ගය දේශනා කළා. සකල ආවරණම සිව්සට ආවරණම සැරසිලා නිවන් දකින මාවතක් බුදුහාමුදුර ඉදිරිපත් කළා. මේකයි බුදුදහමේ තියෙන විශේෂත්වය. සාමාන්‍ය ලෝකයේ මිනිස්සු කියන්නේ කොහොමද මේ බාහිර දෙයට තියෙන ආසාව නිසායි දුක හටගන්නේ කියලා. බුදුහාම දේශනා කරනවා නතේ කාමා යಾನ චිත්‍රානි ලෝකේ සංඛප්පරාගෝ පුරිසස්ස කාමෝ. ලෝකේ තියෙන ලස්සන විචිතුරු දේවල් කාමයන් නෙවෙයි කියලා. රාගය නෙවෙයි. ලෝකේ තමන් අකමැති දේවල් ද්වේෂසහගත දේවල් නෙවෙයි. සංඛප්පරාගෝ පුරිසස්ස කාමෝ. කාමයේ කියන්නේ රාගය කියලා කියන්නේ පුද්ගලයාගේ අභ්‍යන්තරය ඇතිවන සංඛලප රාගයට යමක් කෙලෙහි ඇතිවන කෙලෙස් වලටයි මේ රාගය කියලා කියන්නේ. අනිත් ආගම්වලය බාහිර දේවල් වෙනස් කර කර යද්දී බුදුදහමේ කියන්නේ මෙන්න මේ හරයම මුලින් උකටා දමන්නට මේ තමන්ගේ අභ්‍යන්තරයට තියෙන ආසාව නන්දි රාගය තතර තතරා විනන්දිනේ ඒ තැන්වල සිත ඇදිලා යන හේතුව මේ අභ්‍යන්තරයේ තියෙන්නේ. මෙන්න මේ තමන්ට තියෙන දැඩි තෘෂ්ණාව අභ්‍යන්තරයට තියෙන ආසාව දුරු කරගන්නයි කියලා කියන්නේ. තෘෂ්ණාවේ මූලය මෙතන තියෙන්නේ. යථාපි මූලේ අනුපද්ද වේ දල්හේ චින්නෝ විරුක්ඛෝ පුනරේව රූහති. මුදුන් මුලක් සහිත තියෙන ගසක් අතු වලින් කැපුවට නවතින්නේ නැහැ. පුනරේව රූහති නැවත නැගී සිටිනවා. බුදුදහමෙන් කරන්නේ අතු කපන එක නෙවෙයි. බාහිර දේවල්ට එක එක තැන්වල තියෙන ආසාට ගණන් තියන එක නෙවෙයි. ගෙදර තියෙන එක එක උපකරණ ටික ඔෆ් කරන එක නෙවෙයි. මයික්‍රෝවේව් එක, ෆ්‍රිජ් එක, හීටරේ ඒව වෙන වෙනම ඔෆ් කර කර යන එක නෙවෙයි. එක තැනකට ගිහිල්ලා මේන් ස්විච් එකෙන් ෆ්ලිප් ස්විච් එකෙන් ඔෆ් කරන කතාව බුදුදහමේ කියන්නේ. එතකොට අරව තිබ්බත් එකයි නැතුණත් එකයි. ඒව ඕන් කරලා තිබ්බත් එකයි ඔෆ් කරලා තිබ්බත් එකයි මෙතනින් ඔෆ් කරලා තියෙනවා. දරුවෙක් සෙල්ලම් කරනවා නම් විදුලියත් එක්ක හරි අනතුරක් එයි කියලා බය නම් එකපාර ගිහිල්ලා ට්‍රිප් එක ස්විච් එක ඔෆ් කරන එක තමයි නුවණැති කෙනෙක් කරන්නේ. එතකොට යා ඕන දෙයක් කරගත්තා කියලා ඉන්න පුළුවන්. අන්නේ වගේ පින්නතුනි අපට මෙන්න මේ ඇතුළට තියෙන ආසාව දුරු කරන්න තමයි බුදුහම දේශනා කළේ. එතෙන්දී තෘෂ්ණාව දුරු කරන්න කියලා නිරෝධ සත්‍ය විදියට දුක දුරු කිරීම විදියට දේශනා කළේ නිර්වාණයයි. ඒකෙන් ලබන ප්‍රතිඵලය හැබැයි දුක දුරු කරන්නට දුකට හේතුව විදියට බුදුහාමුදුරුවෝ තෘෂ්ණාව දේශනා කරාට තෘෂ්ණාව අපට අයින් කරන්න බෑ වෙනතන. තෘෂ්ණාව දුරු කරන මාවත විදියට දේශනා කරේ මොකද්ද? සමුදය දුරු කරන මාවත විදියට දේශනා කරන ආරස්නගික මාර්ගය ආරස්නගික මාර්ගයේ නැවත පටන් ගන්න සම්මාදිට්ඨිය ප්‍රඥාවයි. අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු කරන නම් අන්ධකාරය අයින් කර කර අපට යන්න බෑ. අපි ප්‍රඥාව නැමැති ආලෝකය, ආලෝකයේ ස්විච් එක අපි දාන්න ඕන. මොකද ඒ ස්විච් එක සම්මා දිට්ඨිය කියන ස්විච් එක සුතමේ ඥාණයෙන් අසා දැනගෙන චින්තාමේ ඥාණයෙන් හිතලා නැවත නැවතත් සමත විදර්ශනා විදියට, සීල සමාධි ප්‍රඥා විදියට, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදියට නැවත නැවතත් මේ දහම් තුල ඉන්නට ඕන. ඒක තමයි ප්‍රඥාව දල්වන ක්‍රමය. මේ ප්‍රඥාව දල්වන ක්‍රමය එක එක පුද්ගලයන්ට අනුව එක එක විදියට බුදුහමෝ දේශනා කරනවා. එක තැනක කියනවා සීල සමාධි ප්‍රඥා වඩන්න කියලා. තවත් තැනක කියනවා සමත විදර්ශනා වඩන්න කියලා. තවත් තැනක කියනවා සද්ධා ඉන්ද්‍රිය ධර්ම වඩන්න කියලා. තවත් තැනක කියනවා සතර සතිපට්ඨානය වඩන්න කියලා. තවත් තැනක කියනවා සත්‍ය බොජ්ජංග වඩන්න කියලා. තවත් තැනක කියනවා ඊර්මණ සූත්‍රයේ දස සංඥා වඩන්න කියලා. නමුත් ඔයි කියන දේවල් ටික ඔක්කොම නැවත බුදුරජාණන් වහන්සේ අපට එක තැනකට ගේනවා. මොකද ඒ තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය සමුදය අත්ංගම අස්සාද ආදීනව නිස්සරණ විදිහට බලන්න කියලා. මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම නැතිවීම ඒකෙන් ලැබෙන ආස්වාදය ආදීනවය නිස්සරණය බලන්න කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පෘථග්ජන පුද්ගලයාට සීක බවට පත් වෙනටත්, සීක පුද්ගලයා අසීක වෙන්නත්, රහතන් වහන්සේ කෙනෙක් වෙන්නත්, අසීක වූ රහතන් වහන්සේ පිරිනිවන තෙක් සුවදායීව වාසය කරනටත් මම එකම ප්‍රතිපදාවයි දේශනා කරන්නේ කියලා. පෘථග්ජන කෙනාට මාර්ගඵල ලබන්න, සෝහනාදී මාර්ගඵල ලැබුව කෙනා රහත් වෙනට, රහතන් වහන්සේ ඉදිරි කාලයක් දිටනම් සුගිරණේ වාසය කරන්නටත් එකම ප්‍රතිපදාවයි දේශනා කරන්නේ. මොකද්ද ඒ? තමයි මේ රූප ආදී ස්කන්ධ පංචකය හටගන්න හැටි, වැයවැල යන හැටි, මේකෙන් ලැබෙන ආස්වාදය ආදීනවය නිස්සරණය යාලි යාලි ස්වෝණේ මෙනෙහි කරන්න කියලා. මේක මෙනෙහි කරන නම් හිත සමාධිමත් වෙන්නට ඕන. හිත සමාධිමත් වෙන්න නම් සිල්වත් වෙන්නට ඕන. සිල්වත් වෙන්න නම් ඉන්ද්‍රිය සංවරය තියෙන්නට ඕන. ඉන්ද්‍රිය සංවරය ඇති වෙන නම් ශ්‍රද්ධාව තියෙන්නට ඕන. ශ්‍රද්ධාව තියෙනවා නම් ධර්ම ශ්‍රවණය කළ තියෙන්නට ඕන. ධර්ම ශ්‍රවණය මේ විදිහට ලැබෙන නම් කල්යාණ මිත්‍රාශ්‍රය තියෙන්නට ඕන. කල්යාණ මිත්‍රාශ්‍රය ලැබෙන නම් පින තියෙන්න ඕන. ඒ වගේම තමන්ගේ ළඟ දැඩි ලෝභය ටිකක් අඩු කර ගන්නට ඕන. දැන් මේ පින්තුන්ගේ ලෝභය හුඟක් අඩු වෙච්ච අය තමයි මේ ඉන්නේ. ඒ නිසා තමයි ඔබට මේ සීලම දේවල් මාර්ගය විවර වෙලා තියෙන්නේ. ඒ දැඩි ලෝභය හෝ පින නැති අය, දැඩි ලෝභය තියෙනවා නම්, ඒ පිනේ අඩුවක් තියෙනවා නම් මේ ධර්මයේ කිසි කෙනෙකුට ලැබෙන්නේ නැහැ පින්තුනි. එක අතකින් ඔබට ඒ සංසාරයේ පින තියෙනවා, අනිත් පැත්තෙන් ඔබේ පරිත්‍යාග සීලීත්වය යම් අවශ්‍ය මට්ටමට ඔබ කාගේ තියෙනවා. අන්නේ ගුණාංග සපුරපු නිසායි ඔබට මේ ධහම ලැබෙන්නේ. හැබැයි මේ ධහම ලැබුණා කියලා විතරක් හරියන්නේ නැහැ. ඒ ධහම හොඳ සිහියෙන් අහන්නට ඕන. ඒ අහන වෙලාව වෙන වැඩ කර කර හිටියොත් මොන හරි පොඩි කාණාරි බන් එකක් නම් අහුවෙයි. හැබැයි නියම ධහම් කොටස නම් අහුවෙන්නේ නැහැ. hina yana කැලක් හරි කාට හරි බනින කැලක් හරි හොඳට අහුවෙලා ඔක මතක තියාගෙන යයි කියෝ කියෝ. අවශ්‍යම ටික නම් අහුවෙන්නේ පින නැත්. ඊළඟට පිනතුනේ තමානුව නැති වෙන්නට ඕන. මේ නියම දේ කියනකොට හරියට ඒක නොනින් තේරුම් ගන්න. මෙන්න මේ නුවණත් සතියත් සති සම්පජඤ්ඤ දෙක අඛණ්ඩව පවත්වා ගන්න ඕන. සම්මස්ත බුදුදහම කියලා කියන්නේ සති සම්පජඤ්ඤ කියන කාරණා දෙක. සතිය කියන්නේ සිහිය වර්තමානයේ තුල හිත තියාගෙන ඉන්නට ඕන පුළුවන් තරම්. ඒකේ මූලික පදනම පිනතුනේ මෙන්න මේ සති නිමිත්ත. සති නිමිත්ත තුළින් දීම වර්තමානයේ තුල නාස්තිකග්ගේවා මුඛ නිමිත්තේවා කියපු ආකාරයට මෙන්න මේ ආශ්‍රිතව නිතර සිහිය තියාගෙන ඉන්න. මෙච්චර කරන් තියෙන්නේ. Taman දැනට දන්න ටික හොඳටම ඇති. දැනට හොඳට අහලානේ තියෙන මේ කන් දෙකෙන්නේ. අපි මොකොච්චර කියලා තියදනේ. මේ දැන හොඳවට සිහිය තියාගෙන ඉන්න. මොහොම සිහිය තියාගෙන ඉන්නකොට දැන් තම මුකුත් භාවනාව කියලා අම්පෙන් ප්‍රැක්ටිස් කරන්නේ. වර්තමානයේ මේ ආශ්‍රිතව සිහිය තියාගෙන ඉන්න. මොහොම ටිකක් ඉන්නකොට හොඳට වර්තමානයේ ඉන්න. ඔබ කැමති නම් ඔබට ආනාපාන සතිය වඩන්න පුළුවන් මේත් එක. හුස්ම ඇතුළේනට ඇතුළේ වෙන බව දන්නවා. පිට වෙනකොට පිට වෙන බව දන්නවා. හොඳට සිහියෙන් ඉන්න. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති කී විදියට දීර්ඝ හුස්ම ගන්නකොට ගන්න බව දන්නවා. පහළට යනකොට පහළට යන බව දන්නවා. රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති කී විදියට කෙටියෙන් ගන්නකොට දන්නවා. කෙටියෙන් පිට වෙනකොට දන්නවා. සබ්බකාය පරිසංවේදී කී විදියට සමස්ත කාය ආස්වාස් ප්‍රාස්වාස කායම දැක ගන්නවා. පස්සම් බයං කාය සංස්කාරං කිය විදියට මේ සමස්ත ආස්වාස් ප්‍රාස්වාස කාය සංසිඳන ආකාරයක් වෙනවා. අජ්ජස්සන කාය කනපස්සී විදිහට තමගේ ශරීරයත් මේකයි වෙන්නේ. බහිද්ධාවා කාය කියන එක ඒකත් නොනින් දගෙනවා. ඊළඟට මේ උස්ම සමුදේ ධම්මානුපස්සී විහෙරති වාය ධම්මානුපස්සී විහෙරති කියන එකක් ගන්නවා. මේකත් හේතු නිසා හට ගන්න දෙයක්. පෙරණති විහඩගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා. නැජකින් ජීලෝකේ උපාදීති. තින් කිසියකට ඇලෙන දෙයක් නෑ නේද කියලා දකිනවා. ඔහොම ඉන්න ගමන් තමන් ඉන්න වාඩි වෙලෙ ඉරියව ගැන මතක් කරගන්න. දැන් මම වාඩි වෙලා නේද ඉන්නේ. වාඩි වෙන ඉරියව ගැන මතක් කරගන්න. මේ ඉරියව්වත් පුද්ගලයක් කරන දෙයක් නෙවෙයි. මේක මානසික ක්‍රියාකාරීත්වය නිසා හට ගන්න දෙයක් කියලා ඒ ඉරියව ගැන හොඳට සිහින් ඉන්න. තමගේ ශරීරයත් මේ වගේ. අනිත් අයගේ ශරීරය කියන්නේ මේ සත්‍ය පුද්ගලෙක් නෙමෙයි, මේ මනස මූලිකව තියෙන මේ ආහාරවල ක්‍රියාකාරීත්වයක් කියන එක දකිනවා. ඒකත් මේ හේතු ඇති කාලේ හටගත්ත මේ ඉරියව්ව හේතු නැති වීමෙන් නිරෝධන ආකාරයක් දකිනවා. හිටගෙන ඉනකොට හිටගෙන ඉන්න බව දන්නවා. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. වාඩි වෙලිනකොට වාඩි වෙලින බව දන්නවා. සැතපෙනකොට සැතපෙන බව දන්නවා. ඊළඟට තමයි කොමන වැඩක් කරාද දැන් තාම සදිනෙමෙත් ඉන්නේ. ඉන්න ගමන් තමන් ඇතැම් විට ලිපියක් ලියන්න පුළුවන් ලිපියක් ලිව්වත් ලියන ගමන් සිහියෙන් ඉන්නේ. වාහනය ඇවිදින් ඩ්‍රයිව් කරන ගමනත් සිහිය මෙතන තියාගෙන ඉන්නේ. නාසය ආශ්‍රිතව කියන්නේ කායිකව තමන් බලන්නේ නැහැ, අවධානය විතරයි මේ තියෙන්නේ. මූලික අවධානය මෙතන තියාගෙන තමයි ඉන්නේ. තමා කරන හැම දෙයක්ම ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගිරිතේ සම්පදානකාරී හෝති. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. උච්චාර පස්සා කම්මේවා සම්පජානකාරී හෝති කියලා තමා කරන සියලුම කටයුතු උදෑසන ඉඳන් රාත්‍රී දක්වා කරන හැම කටයුත්තක්ම සති නිමිති තුල ඉඳගෙන කරනවා. ස්වාමිනේකට තමන්ට මතක් වෙනවා තමන්ගේ ශරීරයේ කෙස් තියෙනවනේ, ලෝම තියෙනවනේ, නියපොතු තියෙනවනේ, දත් තියෙනවනේ, සම තියෙනවනේ, ලේ, සැරව, පිට මේ හැමදේම යනක් හොඳට තමන් නුවණින් ඉන්නවා. මේ දේ සත්‍ය පුද්ගලෙකුට නෙවෙයි, මේක ආහාර නිසා ඇති වෙච්ච දෙයක්, අවිද්‍යාව නිසා හටගත් දෙයක්, මේ හේතු නිරුද්ධ වීම මේක නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා. තමගේ ශරීරයත් මෙහෙමයි, අනිත්‍යගේ ශරීරත් මෙහෙමයි කියලා දන්නවා. නැචකින්චි ලෝකේ උපාදීයති. ලෝකේ කිසිම දෙයක් තමන්ගේ කියලා නේතං මම, නේසෝ හමස්මි, නමේසෝ අත්තා. මේ දේවල් මගේ නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. මේ සබහන් යුක්ත මේ කොටස් වලින් සමන්විත වූ මේ ශරීරය මගේ එකක් නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්ම නොවේ කියලා තෘෂ්ණා දෘෂ්ටි මාන වලින් දුර වෙනවා. ඔහොම ඉන්න ගමන් තමන්ට තේරෙනවා තමගේ ශරීරය සකස් වෙලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතරෙන්. මේ හතර තමයි ශරීරයේ මූලික ඒකක. මම ගන්න ආහාර නිසා ආහාරයේ ඕජා ගුණෙහි ප්‍රතිඵලයක් විදියට මේ හතර නිර්මාණය වෙලා තියෙනවා. මේ දෙයම තමයි අනිත්‍යගේ ශරීරවලත් තියෙන්නේ. මේක හේතු නිසා හටගත්තු දෙයක්, හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙනවා කියලා දකිනවා. සමුදය ධම්මානුපස්සී විහෙරති, වාය ධම්මානුපස්සී විහෙරති කියලා දකිනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා කියලා මේ දෙතිස් ගුණපේ ගැන පටිපෝල මනසිකාර විදියට නැත්තම් කායගත සති විදියට බලනවා. ඔහම ඉන්න ගමන් තමන්ට මේ ශරීරයේ අනාගතයේ වෙන දේවල් ටිකක් මතක් කරගන්න පුළුවන්. මේ ශරීරයෙන් හැමදාම තියෙන දෙයක් නෙවෙයි. මේක කවදාහරි වයසට ගිහිලා මරණයටපත් වෙනවා. එදාට මේක ටිකෙන් ටික බුද්ධමාතක, විනීලක, විපුප්පක, විචිද්දක, විකීතක, විකායතක, හතවික්ති විකීතක, ලෝහිතක, පුලවක, අට්ටක වගේ මෙන්න මේ විදිහට ඇටසැකිල්ලක් දක්වාම ටිකෙන් ටික මේ ඉදිමිලා, නිල් වෙලා, ලේසරව ගලලා, පණුව දාලා මේ ශරීරෙම නේද මෙහෙමපත් වෙන්නේ කියලා තමන් දකිනවා. මගේ ශරීරයේ තත්ත්වම තමයි මා දකින හැම කෙනෙක්ගේම ශරීරයත් මේක නේද කියලා හොඳට දකිනවා. අනේ මම මෙච්චර කලක් ආසා කරේ, රණ්ඩුනේ මේ වගේ ශරීරවල තියෙන අනිත්‍යයත් එක නේද කියලා තමන්ටම තවන්ගෙන දුකකුත් ඇති වෙනවා. හැබැයි තමන් නුවණින් ඉන්නේ, තමන් සංවේගයෙන් බලන නිසා තමන් ඒ වගේන් දුකටපත් වෙන්නේ නැහැ. මේ ශරීරයේ මගේ ශරීරයම නේද අනිත්‍යයටත් තියෙන්නේ. මේ ගුණපටික නේද අනිත්‍යයටත් තියෙන්නේ. මේ මට ආත්මේ නිරණම නේද අනිත්‍යයටත් ආත්වන්නේ කියලා තමා දකිනවා. මේ ස්වභාවයත් හටගෙන නිරුදන ආකාරය සමදේ ධම්මානුපස්සී විහෙරති, වාය ධම්මානුපස්සී විහෙරති කියන එක දකිනවා. මෙන්න මේ විදිහට කායනුපස්සනාව දැන් ටිකෙන් ටික වඩලා මේ කය නේතං මම, නේසෝ හමස්මි, නමේසෝ අත්තා කියලා ගන්නවා. මගේ ශරීරය වගේම අනිත්‍යගේ ශරීරයක්වත් දැඩි ආශාවෙන් ගැනීමක්වත් ද්වේෂයෙන් ප්‍රතික්ෂේප කිරීමක්වත් කරන්නේ මේ සත්‍යෝ කර්මයේ දායදකට ඇති පිළිසක් නේද? අනේ කර්මය නිසා දුක් සැප විඳ නැහැ නේද කියලා සංවේගයක් මම තමන්ට හටගන්න. මෙහෙම තවදුරටත් යනකොට මේ තැනැත්තාට වේදනා ගැන මතක් වෙනවා. සුඛං වේදනං වේදියාමීති, සුඛං වේදනං වේදියමාන, සුඛං වේදනං වේදියාමීති පජානාති. සැප වේදනාවක් විඳිනකොට සැප වේදනාවක් විඳින කෙනෙක් දකිනවා. දුක්ඛං වේදනං වේදියමානෝ, දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. දුක් වේදනාවක් එනකොට දුක් වේදනාවක් කියන එකක් දන්නවා. ඒක ශරීරයට එන දුකක් වෙන්නත් පුළුවන්, කයට එන දුකක් වෙන්න පුළුවන්, හිතට එන දුකක් වෙන්නත් පුළුවන් ඒක. හැබැයි මෙන්න මේ හටගත්තු මේ දුක හෝ සැප කියන වේදනාව ස්පර්ශය නිසායි හටගත්තේ. එක්කෝ ඇසේ රූපය දැකලා, නැත්නම් කනේ ශබ්දය ගැටිලා, නැත්නම් නාසය ගඳ සුවඳයි, දිවය රසයි, ශරීරය ස්පර්ශයයි, ආම වශයෙන් මනසයි ධර්මය ආම්මනයි ඇතිවීමෙන් ගැටීමෙන් නේද පටිගෙන් නේද මේක ඇතුනේ කියන එක දකිනවා. ස්පර්ශය නිසා හටගත්තු දේ ස්පර්ශ නිසාම නිරුදන ආකාරයක් දකිනවා. ඒ වේදනාවත් මම මගේ මගේ ආත්මය වශයෙන් ගන්නේ නැහැ. නිරාමිසං වා සුඛං වේදියමානෝ, නිරාමිසං සුඛං වේදියං වේදියාමීති පජානාති. නිරාමිසෝ සැපයක් විඳිනකොට, නිරාමිසෝ දුකක් විඳිනකොට, සාමිසෝ සැපක් විඳිනකොට, සාමිසෝ දුකක් විඳිනකොට, නිරාමිසෝ උපේක්ෂා වේදනාවක් විඳිනකොට, සාමිසෝ උපේක්ෂා වේදනාවක් විඳිනකොට, මේ හැම වේදනාවක්ම දකින්නේ විඳින කෙනෙක් හෝ පුද්ගලයෙක් නෙවෙයි, තියෙන දෙයක් නෙවෙයි, මේක හේතු නිසා හටගත්තු ස්පර්ශය නිසා හටගත්තු ස්පර්ශයේ නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙන දෙයක් නේද කියලා තමන් දකිනවා. යතනස්සන කායික වේදනාව විතරක් නෙවෙයි. ඔහුට කණෙන් ඇහිච්ච ශබ්දයක් ගැන කමනාපයක් දුක් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. කෑමක් කනකොට ඇති වෙච්ච රසවත් වේදනාවක් සැප වේදනාවක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ සියලකෙම අවසානය මනෝ සම්පස්සජා වේදනා කියන එක නේද කියන එකක් දකිනවා. ඇයි? චක්කු විඥාණයෙන්වත් සෝත විඥාණයෙන්වත් ගහන විඥාණයෙන්වත් ජීවහා විඥාණයෙන්වත් කාය විඥාණයෙන්වත් සැප දුක් විඳින බෑගෙන කොදන්නව. ඔහු දන්නව දැන් මේ දුකක් විඳින්නේ කයෙන්වත් එහෙම නැත්නම් දේවෙන්වත් ඇසෙන්වත් නෙවෙයි මේ දුක විඳින්නේ මනසින්ම නේද කියන එක දකිනවා. කවුරු හරි බැනපු දෙයක් ගැන හිතනකොට දැන් දුකයි කියලා කියමු. එතකොට දැන් මේ දුකේ සෝත විඥාණයෙන්ද? නැහැ, ඒ දුකේ මනෝ විඥාණයෙන්. ඒ බැනපු කෙනා දැන් ඒක දන්නේ නැහැ. ඒක ඔක්කොම වැයවලා ගිහිල්ලා. ඇත්තට දැකපු රූපයන් ගැන සතුටු වෙනකොට සතුටු වෙන්නේ දැකපු රූපයද? ඇත්තටම නැහැ. දැන් ඒ සැප විඳින්නේ මනෝ විඥාණය. එහෙනම් ඇත්තටම තමයි ස්පර්ශ කරන්නේ මනසයි ධර්මාලම්බ නැ නේද? ඒ දෙකත් ඉස්සරම තියෙන දේවල් නේවයි නේද? ඒවත් හේතු නිසා හටගෙන ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශයේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන වේදනා කියන කෝ දකිනවා. ඒ කිසිම වේදනාවක් ඒතන්මම ඒසෝහමස්මි අමේසෝහත්තාගේ විදියට මාගේය මමේ මගේ ආත්මය කියන විදියට ඔහු ගන්නෙ නැහැ. ඒ සියලු වේදනා නේතං මම මගේ නෙවෙයි. නේසෝහමස්මි මම නොවේමි. නමේ ස්වත්තා මගේ ආත්මය නොවේ කියන එක හේතනත්තා දකිනවා. හැම වෙලෙම මනෝ සංපස්යෙන් හටගන්නා වූ වේදනාව හටගෙන එතනම නිරෝධන ආකාරය දකිනවා. එන්න එන්නම තමන් උපේක්ෂාටපත් වෙනවා. බාහිර කිසිම රූපයක් කෙරෙහි දෙයක් කෙරෙහි සත්‍යය කෙරෙහි බැසගන්නේ නැහැ. කොමන අත්දැකීම ආවත් මනෝ සම්පස්යක් නේද මේ හටගෙන නිරුද්ධෝනේ කියන එක දකිනවා. හොර දැන් වේදනාව ගැන හොඳට අවබෝධයක් ඇති වෙනවා. ඕ කය ගැන දැක්කේ හරියට පේන පින්ඩූපමම් කායං. කය හරියට පෙන පිනක් වගේ නේද? හරියම නිසරු දෙයක් නේද කියලා දැක්කා. වේදනා බුබුලූපමා. වේදනාව හරියට දියේ බුබුලක් වගේ නේද? ෂණිකව වතුරෙන් ඉහළට නැග්ග. ඒවලෙම නැති වෙන දියේ බුබුලක් වගේ දෙයක් නේද මේ වේදනාව කියන එක දැක්කා. දැන් මම වාඩි වෙලා ඉන්නකොට මගේ කයට වේදනාවක්. හැබැයි මම පොඩ්ඩක් එහාට මෙහාට හැරිච්ච ගම මේ වේදනාව නැති වුණා. බලන්න දිය බිබුලක් වගේ නේද? මේක මගේ කියලා මුලදී අරන් තිබුණේ. නමුත් මේ අරගත්තු දේ ටික වේලාවකින් එතනම නිරුද්ධනා නේද? දැන් ඒක සැප වේදනාවක් වුණා නේද? මම මුලින් වාඩි වෙනකොට හරියට සනීපට හිටියේනේ. දැන් බලන්න මට ටිකක් වෙලා යනකොට ඇතිවන වේදනාව. ඒ වේදනාව එහෙම තිබ්බත් ආයතික වේලාවකින් මම වෙනස් වෙනකොට මේක කොහේ ගියාද දන්නේ? කවුරු හරි කෙනෙක් මට බැනපු දෙයක් හිතනකොට මට දුකයි. හැබැයි කවුරු හරි කෙනෙක් මං ගැන හොඳ කියපු එකක් ගැන හිතනකොට මට සතුටක් ආවනේ බලන්න. එතකොට ඒක ඒ වේදනාව විස්තරම් සිමිච්ච දෙයක් නෙවෙයි නේද? මේක අනිත්‍යයි. මේක දුකයි. මේක අනාත්මයි කියලා මා දකිනවා. මා එන්නේ නම් උපේක්ෂාවටපත් වෙනවා. ඇලෙන්නවත් ගැටෙන්නවත් දෙයක් ලෝකේ නෑ කියලා දකිනවා. වේදනාව දිය බෝලක් වගේ මා දකිනවා. නිසරු දෙයක් කියලා දකිනවා. ඊළඟට මම හිත ගැන හොඳට බලනවා. මගේ හිතේ දැන් ශ්‍රද්ධාවක් තියෙනවා. මගේ හිතේ දැන් සමාධිමත් බවක් තියෙනවා. මගේ මේ වෙලාවේ දිගටම වෙන කුසල සිතුවිලි. වීතරාගං වාචිත්තං. මගේ හිතේ දැන් කිසිම රාගයක් නැහැ. වීත දෝසං වාචිත්තං. කිසිම කෙනෙක් ගැන මට අමනාපයක් නැහැ. මට කොච්චර අකටයුතුකම් කරපෝ, අසාධාරණ කරපෝ, නොසලකිරිකම් කරපෝ, මට අභූත චෝදනා කරපෝ, කිසිම කෙනෙක් ගැන මට දැන් ද්වේෂයක් නැහැ. මම මේ හැම කෙනා කෙරෙහිම මෛත්‍රී සාගතය දැන් ඉන්නේ. මම මේ විහාරස්ථානයේදී කාගේවත් මම දෝෂයක් හොයන්නේ නැහැ. මම මගේ හිත ගැන මම බලන්නේ. මගේ හිත රාගයක් නැතුව, ද්වේෂයක් නැතුව, මුලාවක් නැතුව මම ඉන්නේ උපරිම උත්සාහ කරනවා. මම මේ පන්සලට ආවේ පින් කරන්න, හිත ලස්සන කරගන්න, හිත පිරිසිදු කරගන්න. මම මේ පන්සලෙන් ඇතුළු වෙච්ච මොහොතේ පටන් පිටවීම දක්වාම මම මගේ හිත නිතරම රාගයක් නැතුව, ද්වේෂයක් නැතුව, මෝහයක් නැතුව මා තියාගන්නවා. මම බුදුහාඳුරන්ගේ සෙවණ ඉන්න වෙලාවක් වගේ කියලා හිතලා මං ඉන්නවා. බුදුහාඳුර ලස්සනට වැඩ ඉන්නවා මේ විහාරස්ථානේ. සාමින වහන්සේලා වැඩ ඉන්නවා. උතුම් සද්ධර්මය මට ඇහෙනවා. මම උතුම් තෙරුවන ඇසුරු කරන අවස්ථාවක් මේ ස්ථානය. මම කොච්චර පින්වන්තද? මගේ හිත සමාධිමත්. මගේ හිත කෙලෙසුන්ගෙන් මිදලා තියෙන වෙලාවක්. මගේ හිත මහඟත වූ සිටිවිලි තියෙන සමාධිමත් වෙච්ච ඥාන මට්ටම කරා යන හිත් තියෙන සිතක් කියන එක මා දකිනවා. නමුත් ඒ සිතත් මම දන්නවා අනිත්‍යයි. ඒ සිත නාම රූප නිසා හටගත්තේ. ඒ හිතත් මායාවක් වගේ, මායූපමාච විඥානක් කියපු විදිහට හරියට මායාවක් පෙන්නන වගේ, මැජික් එකක් පෙන්නන වගේ මේ හිත කොයිතරම් මුලාසහගත දෙයක්ද කියන එකත් මා දකිනවා. මගේ හිත ගැනවත් මා විශ්වාසී තියන්නේ. ඒ හිතෙන් අනිත්‍යතාවය මා දකිනවා. ඒ හිතෙනුත් මා නිදහස් වෙනවා. මගේ හිතේ කාමච්ඡන්ද ආදී නීවරණ නැති බව මා හොඳට දකිනවා. ව්‍යාපාදයක් නෑ මගේ. මගේ හිතේ තියෙන මිත්‍යාවක් නෑ. කයෙහි සිතෙහි අකර්මණ්‍ය ගතියක් මගේ නෑ. උද්දච්ච කුක්කුච්චය හිතේ විසිරුණු භාවයක් මගේ නෑ. මගේ හිතේ සැකයක් නෑ. තෙරුවන ගැන උපරිම විශ්වාසයක් තියෙනවා. මගේ හිතේ දැන් බොජ්ජංග ධර්ම වැඩෙනවා. සති සම්බොජ්ජංගේ වැඩෙනවා. විරිය සම්බොජ්ජංගේ, ධම්ම විජය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ ආදී මේ බොජ්ජංග ධර්ම මගේ වැඩෙනවා. උපේක්ෂා සම්බොජ්ජංගේ වැඩෙනවා. මේ බොජ්ජංගෙන් එනවා මා දිනු කරගන්නවා. හැබැයි මේ දේවල් වලත් මානිතතාවය හොඳින් නුවණින් දකිනවා. ඊ අනාත්මතාවය මා දකිනවා. මගේ ආයතන ගැන මා හොඳ සැලකිලිෙන් දැන් ඉන්නේ. ඇස, රූපය, කන, ශබ්දය, නාසය, ගන්ධය, දිව, රස, කය, පහස, මනස, සිතවිලි. මේ හැම දෙයක්ම ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දේවල්. අසනිත්‍යයි. ඇස මේ මොහොතේ හේතු නිසා හටගත්තේ. පෙරණු තිබී හටගෙන ඒ ඇස මෙතනම නිරුද්ධ වෙනවා. රූපයත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය මේ පංච ආයතනේ මෙහෙමයි. හැබැයි අවසානයේ මට තියෙන්නේ මා දන්නවා මන ආයතනේ පමණක් බවත් මා දන්නවා. ඒකත් අනිත්‍යයි. ඒකත් දිගට ඉස්සරම තියෙන දෙයක් නෙවෙයි. මනස සහ ධර්මාලම්බන හැම මොහොතෙම පෙරපස නොවී හටගෙන නිරුද්ධ වෙන ආකාරය මා දකින්නේ. මගේ සමස්ත ජීවිතය කියන්නේ මන ආයතනයත් ධර්ම ආයතනයත් කියාත්ම වෙන අවස්ථාව. ඒ මනෝ විඥානයේ හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙන ආකාරය මා දකිනවා. සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. හැම මොහොතක් තුළම මනස සහ ධර්මාලම්බන හටගෙන නිරුද්ධ වීම කියන්නේ කෙටියෙන් කිව්වොතින් එහි පදනම පතුල තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වෙන ආකාරය නේද කියන එක මා දකිනවා. හැම මොහොතෙම මගේ ජීවිතය කියන්නේ අතීත කර්මවල අත්දැකීම් ලෙස විපාක ලෙස ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වීම. අතීත කර්ම විදියට හටගන්න විපාක විදියට හටගන්න මේ ස්කන්ධ පංචකය නිසලස මා තේරු නොගත්තොත් සිහියෙන් නුවණින් නොසිටියොතින් ඒ ස්කන්ධ පංචකය අඥාන චර්යා ඔස්සේ මුලාවෙන් පංච උපාදාන ස්කන්ධයක් බවට පත් වෙලා දුක හට ගන්න ආකාරය මා මනවින් පතක් කරනවා. මම ඒ අඥාන චර්යාවට ගිහිල්ලා දුක් විඳින මං කැමති නැහැ. මං ඉතහාම අමාරුවෙන් ගොඩනගාගත් ජීවිතයක් සසර අනාදිමත් කාලයක් පින් කළා ප්‍රාර්ථනා කරලා ලැබපු මේ ගෞතම සම්බුද්ධ ශාසනයක් මා ලැබපු අවස්ථාව. මේ දුක්ඛ සත්‍ය ස්කන්ධ පංචකය මා අඥාන චර්යාවක් බවට පත් වෙලා ප්‍රපංච ගොඩනගාගෙන මා දුක් වෙන්න කැමති නැහැ. මම නිතරම සිහියෙන් නුවණින් මේ ස්කන්ධ පංචකයේ සමුදිවැය බලමින් ඒ විඥාන චර්යාව ඥාන චර්යාවක් බවට ප්‍රඥාවක් බවට අතිවිස්සයේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුක විපාකං යනුවෙන් දක්වපු පරිදි කලුත් නොවන සුදුත් නොවන කර්මක්ෂය කිරීමට හේතු වන ප්‍රයෝගාවි සංඛාර උතුම් නිර්වාණ අවබෝධයට හේතු වන උත්කෘෂ්ට කුසලය මා නිරතුරුව වඩමින් ඉන්නේ. මගේ ජීවිතය පරිපූර්ණ ජීවිතයක්. මට මේ ජීවිතේ ලබා දීපු මගේ අම්මා තාත්තට, මා ඉගෙනගත්තු පාසලට, මා ඉගෙනගත්තු විශ්වවිද්‍යාලයට, මට ධර්මයේ කියා දීපු පූජනීය උතුමන්ට මේ හැම දිනාටම මා උපරිම ගෞරවය, කෘතඥතාවය පළ කරන්නේ මේ ධර්ම මාර්ගය තුල අඛණ්ඩ වේදීමෙන් සිහියෙන් නොනින් වාසය කිරීමෙන්. මා මේ ජීවිතය අපරාජිතව ගත කළා. අපරාජිත ජීවිතයක් ගත කරලා මාර්යා හමුවේ අපරාජිතව අවසානයේ දක්වාම වාසය කිරීමට මා උපරිම ලෙස කැප වෙනවා. ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම උපරිම ලෙස සීලය ආරක්ෂා කරමින් සමතේ දියුණු කරමින් රූපාදී ස්කන්ධ පංචකයෙහි සමුදේ වැය අඛණ්ඩව බැලීමට මා මගේ ජීවිතයේ ප්‍රමුඛත්වය ලබා දෙනවා. මා රැකී ආරක්ෂා කළත්, දූ දරුවන්ගේ වැඩ කළත්, ගේතර වැඩ පළ කළත්, සමාජ යුතුකම් මේ මොනව කළත් මගේ ජීවිතයේ සැබෑ සාර්ථකත්වය, වටිනාකම, ගෞරවය, අභිමානය රඳා පවතින්නේ මේ ප්‍රඥාව තුළ සිටීම මත කියන කාරණය මා හොඳින්ම තේරුම් අරගෙන තියෙනවා. මම හැම වෙලාවෙම අනිත්‍යතාවය බලනවා. ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙන ආකාරය දකිනවා. ඒ දුක්ඛතාවය මා දකිනවා. ඒ අනාත්මතාවය දකිනවා. මේ අනිත්‍ය දුක් අනාත්ම මෙනෙහි කිරීම, ඒ අනිත්‍ය දුක් අනාත්ම අවබෝධය මත ඉඳීම, සතර සතිපට්ඨානය තුළ වාසය කිරීම මගේ ජීවිතයේ උපරිම සතුට බවට පත් කරගන්නවා. මගේ ජීවිතයේ උපරිම සතුට ඉහළම කල්යාණ මිත්‍රත්වය මේ ධර්මය තුළ වාසය කිරීමයි. ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණා නාඤ්ඤ සරණා කියලා බුදුහාඳුර මට දේශනා කළේ මේ අසාර්ථයයි. ධර්මයේ දිවයිනක් පහනක් කොට වාසය කරන්න වෙන සරණක් නොයන්න කියලා මට උන්වහන්සේ කරුණාවෙන් දේශනා කළා. උන්වහන්සේගේ කරුණාබරිත වචනය මා අඛණ්ඩව පිළිපදිමින් ඒ තුළම අඛණ්ඩව සිටීමට උපරිම උත්සාහය දරනවා. මා දිනෙන් දින මෞඛ්‍යයන් සැලකීම ඇතුළු සියලු යුතුයකම් ඉතාම සාර්ථකව මනවින් ඉටු කරන ගමම් සමථ විදර්ශනා ඔස්සේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට මා අඛණ්ඩ උත්සාහය දෙනවා. මට ඒ සඳහා සියලු හැකියාවන් සියලු දක්ෂතාවයන් සියලු නිරෝගීතාවයන් මා සතුව පවතිනවා. මට ඒ ගැන උපරිම විශ්වාසයක් තියෙනවා. මා ඒ උපරිම විශ්වාසය මත මේ උත්තම සද්ධර්මය තුළ නිවීමට පත්වීමට යොතුම් සද්ධර්මයෙන් සනාතන රැකවරණ ලබා ගැනීමට මා උපරිම ලෙස මගේ කාලය ධනය ශ්‍රමය ශක්තිය මා කැප කරනවා. සම්දේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පන්සති අතහ නිබ්බින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්දියා සම්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පන්සති අතහ නිබ්බින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්දියා සම්දේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පන්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්දියා සාදු සාදු සාදු. වෙනසුන්ට දහම් ගැටළු එහෙම අහන්න තියෙනවනම් අහන්නත් පුළුවන්. අද අපි වැඩුවේ සතර සතිපට්ඨානය. ඔව් මෙතෙක් අහලා තිබෙච්ච සතිපට්ඨානයේ සියලුම කාරණා අපි ඒක දැනකට ගොනු කළා මේ අවස්ථාවට උචිත විදියට. දැන් සරාගං වාචිත්තං සරාගං චිත්තං පජානාති කියලා චිත්තානපස්සන වැඩිීමේදී එහෙම කරුණු කියනවා. නමුත් ඒව මෙතෙන්ට අදාළ නැහැ. මේ වෙලාවේ සරාගින් හිතක් ඔබේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. පින්නතුනේ අපට මේ කොච්චර වටින සද්ධර්මයක්ද ලැබිලා තියෙන, අපි කොච්චර වාසනාවන්තද. ඉතින් අපට මේ සති නිමිත්ත තුළ හිත තියාගෙන ඉන්නකොට සියලුම මෙතෙක් අසපු ධර්ම කාරණා අපට ඇප්ලයි කරන්න පුළුවන්. ඒකට අදාළ කරගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ මේ විසිරලා තියෙන එක එක තැන්වලද මේ දුවන හිත මේ එක සති නිමිත්ත තුළ පවත්වා ගන්න එකයි. ඒ සති නිමිත්තට තමන් මෙතෙක් අහලා දැනගත් ඔක්කොම කාරණා ටික එකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ සම්බන්ධ කරගත් පමණට අපේ හිතේ නිවීම සැනසීම ඇති වෙනවා. කොයිතරම් කෙනෙක් දිහා බැලුවත් රාගයක් ඇතිවන දෙයක් හෝ පුද්ගලෙ දේශයක් ඇතිවන දෙයක් හෝ පුද්ගලයෙක් ඒ හැම දෙයක් කෙරෙහිම උපේක්ෂාවක් ඇති කරගන්න පුළුවන් අපට. බුදුදහමේ ඉහළම දිනුවක් විදිහට මේ උපේක්ෂාව සඳහන් වෙනවා. ඉතින් ඒ උපේක්ෂාව නැමැති ඊටාම අලංකාර මල් වත්තේ වාසය කරන්නට, සුවඳවත් මල් උද්‍යානයේ වාසය කරන්නට අපි උත්සාහ ගනිමු. ඉතින් ඒ සඳහා මේ උතුම් සද්ධර්මය අපේ ජීවිතයට ආලෝකයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මම හිතන්නේ අනිත් ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩි ඔබට කටයුතු අවසන් කරන්න මම හිතන්නේ ඩම්බේති හාමුදුර වැඩි කියලා බලාපොරොත්තු වෙනවා. තව ටික වෙලාවකින් කටයුතු අවසන් කරනවා. පින්නතුන් තව මදක් වෙලා නැවත ඉන්නේ 10ක් විතර. පොඩ්ඩක් ඉන්න අපි මේ සිද්ද කරපු සියලුම පින් අපනමින් මිය ගිය දෙවියන්ට ඥාතීන්ටත් අනුමෝදන් කරවමු. ඔබ උදෑසන පටන් මේ පින්සලෙහි ඉතාම වටිනා තින් හමාලාවක් මේ කලේ. ඉතින් මේ ලස්සන පන්සලෙහි දැන් මේක පල්ලියක් නෙවෙයි මේක පන්සලක්. මේක තෙරුවන් වැඩ සිටින ස්ථානයක්. මේ ස්ථානයට ඇතුල් වෙනකොටම ඔබේ ආකල්ප වෙනස් වෙන්නට ඕන. මෙතෙන්ට එන විනෝද වෙල යන නෙවෙයි. මෙතෙන්ට වෙන අනිත් ඈත් එක්ක යහළු මිත්‍රකම් ගොඩනගා ගන්න විතරක් නෙවෙයි. මේ එන්නේ තෙරුවන් වැඩ සිටින ස්ථානයකට. බුදුහාමුදුර වැඩ සිටින ස්ථානයකට. මේ බුදුහාමුදුර දකිනකොට අර පිළිම වහන්සේ දකිනකොට ඔබට පිළිම වහන්සේ කෙනෙක් කියලා හිතෙන්න බෑ පින්නතුනේ. අර පිළිම වහන්සේ දකිනකොට ඔබ හිතන්න ඕන මේ ඉන්නේ බුදුහාඳුරම තමයි කියලා. මේ සද්ධර්මය ඇසෙනකොට මේ අහන්නේ බුදුබණයි කියලා ඇසෙන්නට ඕන. මේ ස්වාමීන් වහන්සේලා ඔස්සේ මම දකින්නේ සරුවත් හාමුදුරුව, මුගලන් හාමුදුරුව කියන එක දකින්නට ඕන. ඒ ආකල්පයේ තමන් එක එකට එන එකක් දෙන්න. දරුවෙක් ආවත් මෙතන සෙල්ලම් කරන තැනක් නෙවෙයි. මෙතන පූජනීය තැනක් වෙනතුනේ. අපිත් පන්සලේ හිටියට අපිට පන්සල ගෙදර වගේ අපි ගෙදර වගේ කියන අපි පුද්ගලික වෙන දෙයක් කියලා සිත වෙන දෙයක් මෙතන කරන්නේ. අපිත් පන්සල අතු ගෑවත් ඉඳන් මේ බුදුහාමුදුර ඇතුලේ ඉන්නවා. උන්වහන්සේට කරන වතක් කියලා හිතලා තමයි අපි එළියට ගිහින් අතු ගන්නෙත් වෙනතුනේ. ඒ තරම් ගෞරවයෙන් මේ ස්ථානේ ඉන්නේ. ඔබත් ඒක ඇති කරගන්න. එහෙම වුණොත් තමයි අපේ අභ්‍යන්තරයේ මේ ගුණධම් දිනු වෙන්නේ. එහෙම වුණොත් තමයි මේ ශාසනයෙන් අපට නියම ප්‍රයෝජන ලැබෙන්නේ. මෙවැනි ස්ථානයකට එනකොට මේ ගෞරවය ඇති වෙන්නට ඕන. බොහෝ දෙනාගේ දහඩිය මහන්සිය මතයි අපට මේ ස්ථානේ ලැබුණේ. ඒ අය ඒව කැපකලේ නිකන් නෙවෙයි. මේ පුද්ගලිකව මේ ඉන්න ආඳුරන්ට කරපු දානයක් නෙවෙයි මේක. මේ සම්බුද්ධ ශාසනයට, මේ තෙරුවනට, සාරංසංග කල්පලක්ෂයක් පෙරම් පුරපු බුදු ආඳුරන්ට, ඒ උතුම් සද්ධර්මයට, ඒ සැරියුත් මුගලන් ආඳුරන්ට කරපු පරිත්‍යාගයක් මේක. අපි කීයක් හරි ඉල්ලුවනම් එහෙම දායකය කවදාත් මෙච්චර ගණක් අපට දෙන්නේ. මේ දෙන්නම තෙරුවන වෙනුවෙන් දෙන්නේ පින්නතුනි. අපිත් ඒ තෙරුවන නිසයි මේ සේවනේ ඉන්නේ. මේ අපි නිවේසනසෙලේ ඉන්නේ. එනිසා අපේ යුතුයකමක් තියෙනවා මේ ස්ථාන රැකගෙන මේ වගේ අපිත් කුසල කරමින් මතු පරපුරටත් මේව දායාද කරන්නට අපට ලොකු වගකීමක් තියෙනවා පින්නතුනි. ඉතින් මේවට වීහෙදම් කරපැත්ත බලාපොරොත්තු වෙන්නේ අපි මේ වගේ හොඳට ප්‍රතිපත්ති පුරනව දකින්නට. මෙතනත් ඒ වගේ ලොකු පරිත්‍යාගයන් කරපු අය ඉන්නවා. ඉතින් ඒ හැම දිනෙක ඔබ දිහා බලනකොට ඔබ ගැන හුවා සතුටු නොයයි. ඉතින් ඒ අයගේ සතුට දිනු කිරීම තමයි අපිට කරන්න පුළුවන් එකම කළමුණ සැලකීම. ඒ කවුරුවත් අපෙන් කීර්තියක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මෙච්චර ගණක් දුන්න කියලා කියවගන්නේ කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ හැම දිනෙකම බලාපොරොත්තු වෙන්නේ මේ වහල යට ඉඳගෙන අපි මේ වගේ වනදහම් මහනකොට, සීල සමාධි ප්‍රඥා වඩනකොට, කළගුණ සැලකීම කරනකොට මෙන්න මේ ගුණාංගට විතරයි ඒ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. එනිසා ඒ දේ විතරයි අපිට කරන්න තියෙන්නේ. අන්න ඒ දේ අපි හිතන ඔබ හුඟා හොඳින් කරයි කියලා. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ රැස් කරගත් පුණ්‍ය ධර්මයන් අප නමින් මියගිය ඥාතීන්ටත් අනුමෝදන් කරමු. මේ ආත්ම භාවයේදී අපට මුණ ගැහෙලා උදව් උපකාර කරපු ඥාතීන් විතරක් නෙවෙයි, අනන්ත සතරේ අපට අමල සාත්තල වෙලා, සහෝදර සහෝදරයන් වෙලා, දරුවන් වෙලා, ස්වාමි භාර්යාවන් වෙලා අපට උදව් උපකාර කරපු සියලුම අයත්, එහෙම නැති අයත් පින් බලාපොරොත්තු යම් තැනක අවීචියේ පටන් බවාග්‍රිය දක්වා යම්තාක් සත්‍යයන් පින් බලාපොරොත්තුවකින් සිටිත්නම් ඒ සීලම දෙනා මේ රැස් කරගත් සීල පුණ ධර්මයන් තමන් විසින් කරන ලද පින්කමස්සේ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මිය ගිය ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ ධර්මයන් සම්මදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව අපත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් බොහෝ කාලයක් හොඳින් රැකදෙස්වා දෙවියන්ටත් මේ පින ඒ දිවචපුර වර්ධනය කර ගන්නටත් දෙවිසුර වර්ධනය කරගන්නටත් උතුමෝ නිර්වාණ අවදී සාක්ෂාත් කරගන්නටත් දෙවියන්ටත් මේ පින හේතු වේවා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බොම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදින්त्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බොම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදින්त्वा චිරං රක්ඛන්තු දේශනම්. ආකාසණ්ඩා ච බොම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදින්त्वा චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුවෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා වයම් පන්තා ච නිම්භයා සෝකං පන්තා ච නිස්සෝකා හොන්තු සම්දේති පානිනෝ. දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.